සංසාර සාරෝග විනීතනිසම් සන්නීත සාතං සුචිතාර දීතම් සන්දීර කං සොන්න තනුපලාසම් සංලාපදේසිං පනමේ බිසාසම් සංසාබිගං කේවලමෝහනාසම් සන්නාහ කන්මාර රණේ විසේසම් සංසේවිතං දාසි මුදාරහාසම් සංහාර ධම්මං පනමේ සදාසම් සන්දාස ගන්නාසිත පාපනාසම් සන්නාපදන්සිං හත ගෝරපාසම් සම්පාරගාමින් සුචිසාරවාසම් සංහාර සංගම් පනමේ රසාසම් සතර සැඩ සායුර නවතා නිවන් වැඩ පැතිර නැති දිරිමත් රං පතක් ලෙඩ නිතර දිලෙන තුම් සදහම් දෙතන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දුරු කරන එලෙසින් මෝනසන යුදෙලුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුම් ඇති නසන වඳිනෙම් බැකින් සිරි සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පව් හැම නසන බව දෙමි සුනු විසුනු කරනිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිති පසාකින් සරෝ මහා සංගන සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මන්ති ගෞරවනීය ස්වාමින් වහන්සේලගේ නමස්කාරයි සැදැවත් වාසනාවන්ත පින්තුනි ඇතල පුන් පොහොය නිමිති කරගෙන සම්බුද්ධාලෝක බෞද්ධ විහාරස්ථානයේ පින්තුන් අද දින සිල් සමාදන් වෙච්ච මොහොතෙහි මේ වෙලාවට නිමිත ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සහභාගී වෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ පින්තුනි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද වැනි පුන් පොහෝ දිනක සිදුණු ප්‍රථම ධර්ම දේශනාව ධම්මචක්ක සූත්‍ර දේශනාවට අදාළ කරුණොයි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දත්වයට පත් වෙලා ගත කරපු මුල් සති කිහිපය සහ එවැගේම පස්වග මහණුන්ට ධර්ම දේශනා කිරීම එවැගේම යක්ෂකුල පුත්‍රය ඇතුළු ඒ යහළුවන්ට ධර්ම දේශනා කිරීම ආදී ඒ මූලික විස්තර ඉතාමත්ම සවිස්තරව දැක්වෙන්නේ විනය පිටකයේ මහාවග්ගපාලි කියන ග්‍රන්ථයේ. සාමාන්‍යයෙන් අපේ ධම්මචක්ක සූත්‍රය කියන සූත්‍රයේ කොටස වෙන් කරලා තියෙන සූත්‍ර ත්‍රිපිටකයේ කීප තැනකම තියෙනවා. සංයුත්තනිකායේ ධම්මචක්ක සූත්‍ර නාමයෙන් සූත්‍ර සඳහන් වෙනවා. එකෙත් එක එක ප්‍රමාණයෙන් ධම්මචක්ක නමින් සූත්‍ර සඳහන් වෙනවා. නමුත් පින්නතුනේ සම්බුද්ධත්වයට පත්වෙච්ච මොහොතේ පටන් බුදුහාමුදුරෝ ඒ මුල් සති කිහිපය ගත කරපු ආකාරය සවිස්තරාත්මකව සඳහන් වන්නේ විනය පිටකයේ මහාවග්ගපාලි කියන කොටස. ඒ කොටස කියවුවොත් තමයි අපට බුදුහාමුදුරෝ මුල් කාලේ ගත කරපු ආකාරය පැහැදිලිවම දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ විස්තරයෙන් කොටසක් අරගෙන තමයි ධම්මචක්ක සූත්‍රය කියලා අපි වෙන් කරගෙන තියෙන්නේ. එනිසා ඒ මුල් කාලේ සිදුවෙච්ච සිදුවීම් ටික පැහැදිලිවම දැනගන්න ඔබ කැමති නම් මහාවග්ගපාලි කියන පොත කියවන්න. එතකොට ඔබට ගා තොරතුරු දැනගන්න පුළුවන්. අපි සඳහන් වන කරුණු පෙළගස්සලා ඔබට ධර්ම පත්‍රිකාවක් විදියට ඔබ අතට දීලා තියෙනවා. ඒකත් ඇසුරෙන් අප මේ කරුණු කීපයන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්තුනි ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ අතිශය දීර්ඝ කාලයකට වරක්. ඒ පහළ වෙන කාලයේදී යම් කිසි කෙනෙකුට මේ ලෝකේ උපත ලැබීම සහ ඒ ධර්මය අහන්නට සුදුසු වටා පිටාවක සුදුසු මානසිකත්වයක සිටීම තමයි අපි කියන්නේ ෂණ සම්පත්තිය කියලා. එතකොට පින්නතුනේ මේ ෂණ සම්පත්තිය තමයි කෙනෙකුගේ ජීවිතයේ වටිනාම අවස්ථාව විදිහට සැලකන්නේ. යම්කිසි කෙනෙක් කොයිතරම් වාග්ය සම්පන්නද කියලා බලන්නේ බුදුදහමේ හැටියට මෙන්න මේ ෂණ සම්පත්තියත් එක්ක. මොහොතකට පින්නතුනේ ෂණ සම්පත්තිය කියලා කියන්නේ ඉතාම භාග්‍ය සම්පන්න පුණ්‍යකාමී මොහොත කියන එකයි ෂණ සම්පත්තිය කියලා කියන්නේ. ඒ ෂණ සම්පත්තිය අපට ලැබෙනවද කියලා අපි බලාගන්නේ කොහොමද? ඒ ෂණ සම්පත්තිය අපට තියෙනවද කියලා අපි බලාගන්නේ කොහොමද? ධර්මයේ වැටහෙනවද කියලා බැලීම. වෙන අදහස් තියෙනවද? ඔව් හොඳයි පින්නතුනි. ඔව් බොහොම හොඳයි. ෂණ සම්පත්තිය කියලා කියන්නේ අපේ මනුසාත්ම භාවයක හරි නැත්නම් ඊට ඉහළාත්ම භාවයක අපේ කන් දෙක ඇහෙන තැනක හොඳ මානසිකත්වයක අපි ඉපදෙන්නට ඕන. ඒක මනස ලෝකෙ වෙන්නත් පුළුවන්, ඇතැමිට දිව්‍ය ලෝකෙ වෙන්නත් පුළුවන්, ඇතැමිට රූපාවචර බ්‍රහ්ම ලෝකෙ වෙන්නත් පුළුවන්. හැබැයි අරූපාවචර බ්‍රහ්ම ලෝකෙ ඉපදුනාට සන සම්පත්තිය කියලා කියන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? පින්නතුනි ධර්මයෙන් ප්‍රයෝජන ගන්න අවස්ථාවේ මුල් අවස්ථාවේදී අපේ කන් දෙක හොඳට ඇහෙන්න ඕන, භෞතික ශරීරයක් තියෙනට ඕන. ඒ වගේම පින්නතුනි ඇහෙන ධර්මයේ නුවණින් තේරුම් ගන්න පුළුවන් හොඳ මානසිකත්වයක් බුද්ධියක් තියෙනට ඕන. ඒ වගේම පින්නතුනි ඒ ඉපදෙන කාලයේ වකවානුවේ ධර්මයේ අසන්නට පුළුවන් වටා පිටාවක් අපි ඉපදෙන්නට ඕන. ඒ වගේම අංග විකලස්ත්‍යක් නොමැතිව සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතයක් අපි ලැබුවා වෙන්නටත් ඕන. ඒ වගේම පින්නතුනි උපතින්ම සමහර අය ඉතාම දුරබැහැර ප්‍රත්‍යන්ත ජනපදවල ඉපදෙනවා. දැන් මේ කාලෙත් ඔගේ සමහර අය ඉන්නවා බුදුදහම කියලා ආගමක් තියනද කියලා දන්නේ නැති අය ඉන්නවා. ඒක හිතන්නේ අප සාමාන්‍යයෙන් දුෂ්කර අප්‍රිකාව ආදී රටක කියලා. ඇමරිකාවෙත් ඉන්නවා බොහෝ දෙනෙක් බුද්දිසම් කියලා ආගමක් තියනවදවත් දන්නේ නැති අය ඉන්නවා. ඒතර ඒ අය සලකන්නේ ප්‍රත්‍යන්ත අය විදිහටයි සලකන්නේ. ඒ වගේම සමහර අය බුදුදහම තියෙන බව දන්නවා, ඒ දහමත් ඇතැමිට ඇහෙනවා. නමුත් ඒකට මනස යොදන්න තුලන් හොඳ මානසිකත්වයක් නැහැ. ඇතැමිට උපතින්ම මිත්‍යා දෘෂ්ටික ආගම්වල ඉපදිලා මිත්‍යා දෘෂ්ටික දෙමව්පියන්ගේ දරුවෙල ඉපදිච්චා ඉන්නවා. කියාටත් මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. සමහර අය ඇතැමිට උපතින්ම බෞද්ධ නොවුන, සමහර අය හුඟක් භාග්‍ය සම්පන්නයි, සතර කලාව තින් කමලානි සංස්කෘතිය කියයි බුදුදහම හොයාගෙන එනවා. පින්නතුනි මේ සියල්ලක්ම අපි ලැබුණත් අපි ඇතැමිට පන්සලකට ආවත් සමහර දෙනෙක් ඒ ධර්මයේ අසන්නට පුළුවන් හොඳ මානසිකත්වයක නැහැ. ඇතැමිට හිත කැළඹිලා නැත්නම් යාට වැඩ වැඩි, ඇතැමිට ඒ ධර්මය හසන වෙලාවේ නිින්ද ගිහිල්ලා, මෙහෙම වුණත් සන සම්පත්තිය ලැබුණා වෙන්නේ නැහැ. පින්නතුනි අපි සන සම්පත්තිය තමන්ට ලැබෙනවාද කියලා බලන්නේ තමන්ගේ හොඳ මානසිකත්වයක ඉඳගෙන හොඳ අංග ප්‍රත්‍යයෙන් යුක්තව ඉපදিলা විතරක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සැබෑ සදහම් පණිවිඩය ඇසෙනකොට අපි කොයිතරම් දුරට අවදියෙන් අවධානයෙන් ඉන්නවාද කියන කාරණය මතයි සන සම්පත්තිය තීරණය වෙන්නේ. දැන් බුදුහාඳුර ජීවත් වෙලා ඉන්න කාලේ සමහර අය මුණ ගැහුණා. සමහර අය මුණ ගැහුණට ඒ අය බුදුහාඳුරත් එක්ක කතා බහ කළා. නමුත් බුදුහාඳුර ඇසුරු කරන්න අවස්ථාව ලැබුණේ නැහැ සමහර අයට. පින්නතුරු යම් කිසි කෙනෙක් ඇසුරු කරනවා කියලා කියන්නේ මොකද්ද? යම් කිසි කෙනෙක් අපි ඇසුරු කරනවා කියන එකේ තේරුම මොකද්ද? ඒ කෙනත් එක්ක එක තැන ඉඳීමද? ඒ කෙනත් එක්ක එක මහලයට කතා බහ කරලා කැම බිම අනුභව කරලා ඉඳීමට ආශ්‍රය කරනවා කියන්නේ. නෑ පින්නතුනේ ඒකට නෙමෙයි ආශ්‍රය කරනවා කියන්නේ. ආශ්‍රය කරනවා කියන්නේ යම් කිසි තැනැත්තෙක්ගේ ළඟ තියෙන ගුණ දහම්. එයාගේ ජීවිතයේ තියෙන වටිනා දර්ශනය අපි කොයිතරම් දුරට ඇසුරු කරනවද කියන කාරණය. ඇතැම් විට කෙනෙක් මිය ගිහිලා ඉන්න පුළුවන්. මිය ගිහපු කෙනෙක් වුණත් එයාගේ හොඳ අදහස් ටික අපි යාලේපු පොතපතකින් හරි එයාගේ දේශනකින් හරි අහනවා නම් අපි ඒ පුද්ගලයා ඇසුරු කළා වෙනවා. ඒ නිසා දැන් බුදුහාමුදුර අපි ඇසුරු කරනවා. ඇසුරු කරන්නේ කොහොමද? ධර්මය හරහා උන්වහන්සේගේ අදහස් එක්ක අපි ඇසුරු කරනකොට ඒවා අපේ ජීවිතයට සම්බන්ධ කරගනකොට අපි බුදුහාමුදුර ඇසුරු කළා වෙනවා. හැබැයි යම් කිසි කෙනෙක් එක තැනක ඇසුරු කළත් බුදුහාමුදුරත් එක්ක හිටියත් ඒ තැනට බුදුහාමුදුරගේ අදහස් තේරුම් ගන්න බැරුණා නම්, ඒ අදහස් තමගේ ජීවිතයට සම්බන්ධ කර නොගත්තා නම් ඒ තැනට බුදුහාමුදුර ඇසුරු කළා වෙන්නේ නැහැ. පින්නතුනේ මෙන්න මේ ශ්‍රණ සම්පත්තිය අපි ලැබුවේ පින්නතුනේ සසර බොහෝ පින්දහම් කළා. සාමාන්‍ය විදියට පින්දහම නෙවෙයි, ඉතාම ඉහළ පින්කම් කරලා, පින්කම් කළා විතරක් නෙවෙයි ඒ පින්කනුත් එක අපි ප්‍රාර්ථනා කරලා තියෙනවා බුදුදහම අහන්න ලැබෙන වටා පිටාවක ඉපදෙන්න ලැබෙන්න. ඒ වගේම ඒ දහම ඇසෙනකොට ඒක ලබා ගන්න පුළුවන් හොඳ මානසිකත්වයක විවේකයක ඉන්න ඕන කියලා අපි ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඇතැම් විට අපි දුක් වෙනවා සමටනේ බණහන් අද ටික දෙන යාව එහෙම කියලානේ. සමහරට අපි දොස් කියන බණහන්වත් එන්නේ නැහැ කියලානේ. පින්නතුනේම දොස් කියන්න එපා. ඒ කියන්නේ මොකද්ද? ඕ එයාගේ කුසලය මදි, පින්න මදි කියන එක. පින්නතුනි හිතන්න එපා මේක සරල පිනකින් මෙතන ගෙන්නන්න පුළුවන් කියලා. ඇතැම් වෙලකෙනෙක් ඉහළ රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ප්‍රදේශයක පාලකෙක් වෙන්න පුළුවන්, රටක නායකයෙක් වෙන්න පුළුවන්. එහෙම උණයි කියලා මේ පින ලැබෙන්නේ නැහැ. මේක ලැබෙන සස්ත්‍ර මහා පින, පුණ්‍යකාමී බවක්, ඒත් එකම ලොකු ප්‍රාර්ථනාවක් තිබුණොත් තමයි මේ දහම කරා එන්නේ. ඇතැම්මිට සමහර කෙනෙක් මේ දහමහන වුණාම තියෙනවා. නමුත් එයා මේ වෙලාවේ සැකී රක්ෂා කරනවා. එයාගේ ආහාර පාන ටික හොයාගන්න, ගෙදරට ඒ වියදම් හැදන් කරන්න අවශ්‍යතාව ටික සඳහා ඒ අය මේ වෙලාවේ වැඩ කරමින් ඉන්නේ. ඒ අයට ඕනකම තිබුණත් ඇතැම්මිට එන්න බෑ. ඒකෙන් කියන්නේ පිනතුනේ, ඒ කෙනේ අඩුවම තමයි කියන්නේ. දැන් අපි වා සතුට වෙනවනේ පිනතුනේ මේ අවස්ථාව ලැබීම ගැන. එනිසා ඇතැම්මිට මහා රටක නායකයෙක් වුණාට වඩා, ඉතාම ධනවත් රටක නායකයෙක්ගේ දරුවෙක් වුණාට වඩා, ඉතාම ඉහළ ධනවත් රූප සම්පන්නිය තියෙන, බලය තියෙන, ශරීර ශක්තිය තියෙන කෙනෙකුට වඩා ඔබ වා පින්වත් කෙනෙක්. ඒ පින ගැන නිතරම හිතන්න. ඒ පිනත් එක්කම තව වේගෙන් මේ ධහම තුල ඉදිරියට යන්න ලොකු ධෛර්යයක් ඇති කරගන්න. ඒ තරක් නෙවෙයි, ඔබ ඉතාම ළඟ ඥාති මිත්‍ර ආදී ඔබට ඉන්නවා නම් ඒ ඇයටත් මේ ධහම කොහොම හරි දෙන්න උත්සාහ කරන්න. ඇයි ඒකට හේතුව? බුදුහාමර දේශනා කරා ඔබට ධර්මයේ තේරුණොත්, ඉතින් ඔබට දුක ගැන, දුකේ නිදහස් වීම ගැන සුළුවෙන් හරි අවබෝධයක් ලැබුණා නම්, ඔබේ ළඟම ඉන්න ඥාති මිත්‍ර ආදී ඉන්නවා නම්, ඒ අය ඔබ කියන දේ අහන සූදානම් නම්, නැත්නම් කරන්න දෙයක් නැහැ. ඔව්, ඒ අය ඔබ කියන දේ අහන සූදානම් නම්, ඒ අයටත් මේ ධහම දෙන්න කියලා. ඇයි එහෙම සඳහන් කළේ? ඇයි ඔබේ ළඟම ඥාති මිත්‍ර ආදීට මේ ධහම දෙන්න කියලා සඳහන් කළේ ඇයි? පින්නතුනි, ඒ ළඟම ඥාති මිය ගිය දවසට තමයි ඔබ වැඩිපුරම දුක් වෙන්නේ. ඒ ළඟම ඥාති මිය ගිය දවසට තමයි අපට ලොකුම සංවේගයක් හටගන්නේ. ඒ ළඟම ඥාති මිය ගිය දවසට ඔබට යම්කිසි විදියක සැනසීමක් ඇති කරගන්න පුළුවන් නම්, අනේ මගේ මග පෙන්වීම නිසා මම උදව් කළා, මෙයා දාන සීල භාවනා කළා, හොඳ ගුණ දහමට නැඹුරුණා, ඒ පින ආනිසංසයෙන් මේ මිය ගියපු කෙනා දැන් කිටියාත්ම භාවයට වඩා ඉහළ තැනකේ දැන් ජීවත් වෙන්නේ කියලා ඔබට ධර්මානුකූලව හිතන්න පුළුවන් නම්, පින්නතුනේ ඔබේ හිතේ ආරේන දුකම වා කඩු කරගන්න පුළුවන්. අනිත්‍යයි අනත්‍යයි දැන් මේට ඔබ ඇතමෙට සිතින් සිනහසෙන්නත් පුළුවන්. ඔබට ලොකු ධර්මානුකූල ලොකු විශ්වසනීයත්වයක් ඇති කරගන්න පුළුවන් නම්, මෙයාද මිය ගියපු කෙනා හිතේ තත්ත්වයට දා පොඩ්ඩක් හරි ඉහළ ආත්ම භාවයක නැවත ඉපදෙලා ඉන්නේ කියලා ඔබට හිතේ සැනසීමක් ඇති කරගන්න පුළුවන්. පින්නතුනි, කෙනෙක් මරණයට පත්වීම නෙවෙයි සංවේගය. අපි කාටවත් හැමදාම ජීවත් වෙන්න බෑ. වැඩි වුණොත් අවුරුදු 100ක් ඇදියාමට මොකද වෙන්නේ? මේ පේන ශරීරවල දෙක මේ බන්නේ කියන මං ඇතුළ අපි කාගේ ශරීරවල කොහෙද තියෙන්නේ? ඔව්, මේ පොළවේ පස්සෙලා වැලි ගැට වෙලා දූවිලෙන් තියෙන්නේ. නිකන් ඉන්නකම බලන්නේ මත දිහා නියපොතු දිහාම බලන්න. මේ කවදා හරි මේ පොළොවට පස්සෙන දේවල් ටිකක් නේද මගේ කියලා අද මේ පරිහරණය කරන්නේ. ඒ විතරක් නෙවෙයි පිනතුනි, ඔබ මේ පරිහරණය කරන ශරීරය කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි පිනතුනි, මේ පොළොවේ මහා පොළොවේ ගත්තු දේවල්. කෑම බීම ආහාර පාන හැටියට පොළොවෙන් ගත්තු දේවල් තමයි අපි මේ ශරීරේ තියෙන්නේ. හැබැයි ඒ ශරීරේ වැඩුණේ අපි ප්‍රතිසන්දි විඥානයේදී පිළිස්න ගත්තු විඥානයේ කර්ම බීජයට අනුව. ඒ කර්ම බීජයෙන් වා ශක්තිමත් දෙයක් නිසා තමයි අපට මේ වගේ ශාරීරික සහිතවාද වටා පිටාවක් ලැබුණේ. හැබැයි ඒ කර්ම බීජය ප්‍රතිසන්දි විඥානයේ යම් කිසි දෙකින් දුර්වල වුණා නම් පින්තුනේ අපට මේ ලැබෙන තිමිට ශරීරයේ මේට වඩා හාත්පසින් වෙනස් වෙන තිබුණා. අද අපට දෙපා දෙකයි තියෙන්නේ නේ. ඇතැම් විට පොඩ්ඩක් හරි වෙනස් වුණා නම් ওই දෙක හතරක් වෙන්නත් තිබුණා. ඇතැම් විට වලිගයක් ලැබෙන්නත් තිබුණා නේ. පින්නතුනේ පොඩ්ඩක් හරි ඒ කර්ම බීජය වෙනස් වුණා නම් මිනිස් ආත්ම භාවය අපට අහිමි වෙලා වෙනත් ආත්ම භාවයක අපි පිළිසඳ ගන්න තිබුණා. ඉතින් ඒ සියල්ලකින්ම වළකලා අපට මේ වගේ ශරීරයක් මේ වගේ වටා පිටාවක් දුන්නේ අපි සසර කළා වූ ඒ මහා පින ආයසංස විදියට අපි උරුම කරගත්තු මේ ප්‍රතිසන්දි විඥානයේ ප්‍රබලත්වය නිසා. එනිසා ඒ ලබාගත්තු පුණ්‍ය චේතනාව කුසල මානසිකත්වයේ වෙනතුන අඩු කරගන්න එපා පොඩ්ඩක් අර. දිනෙදින අපි ඉහෙලට දිනු කරගන්නට ඕන. ඒක දිනු කරගැනීමේ ඉහෙලම දර්ශනයක් තමයි බුදුදහම කියලා අපට ලැබෙන්නේ. පින්තුනි, ඒ දර්ශනය අපි තේරුම් ගත්ත පමණට අපේ ජීවිතවල වටිනාකම් ගොඩක් වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි, අපි කරන දේ වටිනාම දේවල් ලෝකෙට අපි කරන්නේ. අපි ඒ විදිහ දිස් සාකච්ඡා කරනවා පින්තුනි. ඉතින් ඒ වටිනා දහම ලෝකයේ පහළ වෙච්ච අද වෙන දිනක අපි මේ බුදුහාඳුරන්ගේ මේ ධර්ම දේශනාවේ ස්වභාවය, එහි ලක්ෂණ අපි සාකච්ඡා කරන අවස්ථාව. බුදුහාඳුරු මේට අවුරුදු 2600කට වගේ කලින් සම්මා සම්බුද්දත්වයට පත් වෙලා උන්වහන්සේ මුල් සති කිහිපය නේරංජරා නදී තීරයේ ආශ්‍රිතව වේරංජාවෙහි බුදුහාඳුරු කාලය ගත කළා. මෙහෙම ගත කරන දින කිහිපය තුළම පිනතුණු බුදුහාඳුරු කාලය ගත කළේ උන්වහන්සේ ලබාගත් වූ ඒ ආධ්‍යාත්මික සෝයේ භුක්ති විඳිනුයි. ඒ වගේම උන්වහන්සේ අවබෝධ කරගත් ධර්ම කාරණා මෙනෙහි කරමින් විශේෂයෙන් පටිච්ච සමුප්පාදය ආරෝහණ අවරෝහණ ක්‍රමයේදී මෙනෙහි කරමින් තමයි බුදුහාඳුරේ දවස් කීපය ගත කළේ. පින්තුනි, මෙන්න මේ විදිහට සත්‍යයන් සසර යන්නේ කොහොමද? සත්‍යයන්ගේ ඇයි මේ ජරා මරණ වලට හේතුව කියලා උන්වහන්සේ තව තවත් අවබෝධ කරගත්තු දහම බැලුවා. බන්නකොට උන්වහන්සේ තේරුම් ගියා මේ ජරා මරණ ඇතිවන්නේ පුද්ගලෝ මහලු වෙන්නේ, ලෙඩ වෙන්නේ, මරණයට පත් වෙන්නේ කුමක් හින්දද? පුද්ගලෝ මේ තත්ත්වයට පත් වෙන්නේ ඉපදුණු නිසා, ජාතිය නිසා. ඇයි පුද්ගලයන් ඉපදෙන්නේ? ඉපදෙන්නේ භවය නිසා. ඒ උපතට අදාළ කර්ම ටික සකස් කරගත්තු නිසායි භවයකට එන්නේ. ඇයි භවයක් ලබා ගත්තේ? භවයක් ලබා ගත්තේ පින්තුනේ උපාදාන නිසා. උපාදාන කියන්නේ යම අපට ලං කරගන්න තිබුණු ආශාව නිසායි භවය ඇති වුනේ. ඇයි උපාදාන ඇති වුනේ? උපාදාන ඇති වුනේ තෘෂ්ණාව නිසා. ඇයි තෘෂ්ණාව ඇති වුනේ? තෘෂ්ණාව ඇති වුනේ වේදනා නිසා. අපි වේදනාවට ඇලුම් කළ නිසා. ඇයි වේදනාව ඇති වුනේ? වේදනාව ඇති වුනේ ස්පර්ශය නිසා. ඇයි ස්පර්ශය ඇති වුනේ? ස්පර්ශය ඇති වුනේ ආයතන පිළිබඳව, ඇස් කන සදී ආයතන පිළිබඳව අනවබෝධයෙන් ඉඳලා ඒ ආයතන වල දක්ෂතාවය අපේ ළඟ නොතිබ්බ නිසායි අපිට මේ විදියට කර්ම දක්වා අපි ගියේ. ස්පර්ශ ඇති වෙලා වේදනාව ඇති වෙලා ගියේ. ඇයි ආයතන ටික ඇති වුනේ? ඇයි ආයතන ටික ඇති වුනේ? ආයතන ටික හටගත්තේ පින්නතුනි ඊට ආසන්නම කාරණය තමයි නාම රූප කියන කාරණය. නාම රූප කියන්නේ පින්නතුනි අපේ මානසිකත්වයේ, අපේ ශාරීරිය සහ ඊට අදාළව තියෙන සිතිවිලි ටික ඇති වෙච්ච නිසායි අපිට සලායතන ඇති වුනේ. ඇයි නාම රූප ඇති වුනේ? නාම රූප ඇති වෙන හේතුව තමයි විඥානය. ඒ විඥානයේ හේතුව මොකද්ද? සංඛාර, සංස්කාර රැස් කිරීම. ඇයි සංස්කාර හටගත්තේ? නොදැනීම නිසා, පරිසම්පාදය පිළිබඳ අනවබෝධය නිසා, අවිද්‍යාව නිසා. ඒ නිසා හේතුඵල ධර්ම පිළිබඳ අවබෝධය නැති වුණොත් ඊට අදාළව සංස්කාර හට ගන්නවා. සංස්කාර හටගත්තොත් විඥානය පහළ වෙනවා අවිද්‍යාව සහිතව. ඒ විඥානය පහළ වුණොත් නාම රූප හටගෙන, ආයතන හටගෙන, ස්පර්ශ, වේදනා, තෘෂ්ණා, ඊට පස්සේ උපාදාන, භව, ජාති, ජරා මරණ කරා යනවා. මෙන්න මේ පිළිවදෝ තියෙන තුනේ අවිද්‍යාවේ ඉඳන් ජරා මරණ දක්වාත්, ජරා මරණ ඉඳන් නැවත අවිද්‍යාව දක්වාත්, මුලින් ඉඳන් අගටත්, අගින් ඉඳන් මුලටත් බුදුහාඳුරු යන්නේ මේ සත්‍යාගයේ සසර පැවැත්මට හේතු වන ස්වභාවය උන්වහන්සේ සිහි කළා. පින්නතුනි මෙන්න මේම සිහි කරමින් ඉඳීම ඉහළම මානසිකත්වයක් ඉදිරියටයි බුදුදහමේ සලකන්නේ. මේක පින්නතුනි අපි පුරුතඥයන් හැටියට මේක සිහි කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි, මේක පින්නතුනි ධර්ම මාර්ගයට එනකන් විතරක් නෙවෙයි, ධර්ම අවබෝධය ලැබුණට පස්සේ සෝවාන ආදී මඟඵල ලබාගත්තු අය මේ ධර්ම කරුණ නැවත නැවතත් සිහිපත් කරනවා. ඒ විතරක් නෙවෙයි, රහත් භාවයට පත්වෙච්ච උතුමන් විතරක් නෙවෙයි, සම්මා සම්බුද්දට පත්වෙච්ච උතුමනුත් මේ කරුණ නැවත නැවතත් සිහි කරනවා. ඇයි උන්වහන්සේලා සිහි කරන්නේ? උන්වහන්සේලා සිහි කරන්නේ දිට්ඨ ධම්ම සුඛ විහරණය සඳහා. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා. පෘථග්ජන පුද්ගලයෙකුට සේක පුද්ගලෙක් වෙන්නත් මාර්ගඵල ලබන්නත් මාර්ගඵල ලැබපු කෙනෙක් රහත් භාවයට පත් වෙන්න රහත් භාවය ලැබපු කෙනෙක් පිරිනුවන් කැමතික් ජීවිතයේ දිට්ඨධම්ම සුඛ විහරණය වශයෙන් මේ ජීවිතයේ සැප පහසුන් ජීවත් වන්නටත් මේ හැම දිනකටම මම දේශනා කරන්නේ එකම කාරණය කියලා. මොකද ඒකම කාරණය ස්කන්ධ පංචකය හට ගැනීම වැයවීම ඒකේ ආස්වාද ආදීනව නිස්සරණ මෙනෙහි කරන්න කියලා. පින්නතුනි මේක හරියට පිඥඹුරෙන් සිහි කරන මොහොතක් වෙනවා නම් අන්න ඒ මොහොතේදී පින්නතුනි අපේ මාළු භාවයෙන් මිදිලා ඉන්නේ. අන්න ඒ වෙලාවේදී අපට කොච්චර ශාරීරික වලට තිබුණත් ඒ ලෙඩ දුක් වලින් අපි මිදිලා ඉන්නේ. අන්න ඒ ගත කරන මොහොතේ පින්නතුනි අපි මරණයෙන් නිදහස් වෙලා ඉන්නේ. අන්න ඒ ගත කරන මොහොත පින්නතුනි ඒ මොහොතේම අපි මිය ගියොතින් හරියටම ගැඹුරු අවබෝධය තුළ නම් ඉන්නේ පින්නතුනි. ඇතැම් විට ඒ සිහි කරන මොහොතත් මරණයත් ඒ කෙනාගේ පිරිනිවීමත් මේ කරුණ ටික මේ එකම මොහොතක සිදුවන සමසේසී පුද්ගලෙක් වෙන්නත් පුළුවන්. පින්නතුනි මෙන්න මේ අවබෝධය කරා දුකෙන් නිදහස් වන මාර්ගය තමයි බුදුහාඳුර අපට පැහැදිලිවම දේශනා කළේ පින්නතුනි. මේ ධර්ම තේරුම් ගන්න ප්‍රමාණයක තමයි පින්නතුනි ඇත්තටම අපි අපේ ජීවිතවල සැලකුවා වෙන්නේ. මේ ධර්ම පිළිපදින ප්‍රමාණයට සිහි කරන ප්‍රමාණයක තමයි ඇත්තටම අපි අපේ අම්මට අතර සැලකුවා වෙන්නේ. පින්නතුනි මේ ධර්ම සිහි කරනවා නම් අපේ අම්මතාත ජීවත් වෙනවා නම් ඒත් අන්ට ඒක ලොකු ආශිර්වාදයක්. ඒ අම්මතාත මිය ගියා නම් එයාලා දකින්න පුළුවන් තැනක ඉන්නවා නම් පින් අනුමෝදන් වෙනවා අපි දිහා බලලා. පින්නතුනේ මේ ආත්ම භාවය අමතාත විතරක් නෙවෙයි. සසර ආත්ම භව සිය ගානක කල්ප සිය ගානක අපේ මව දෙමාපියන් වෙච්ච අය අපි දිහා බලාගෙන ඉන්නේ. පින්නතුනේ බුදුහාඳුරගේ ශ්‍රාවකයන් හැටියට අපි සලකන්නේ පින්නතුනේ හිතන්න එපා අපේ මේ ආත්ම භාවය අමතාත අතර විතරයි කියලා. ලෝකේ මිනිස්සු ඊටම සීමිත තැනක ඉඳගෙන කටයුතු කරන්නේ. පින්නතුනේ බෞද්ධයා කියලා කියන්නේ ඊට වඩා ගැඹුරින් ජීවිත දෙස බලන ඊට වඩා ගැඹුරින් ජීවිතයේ වටිනාම දේ කරන ඔහුගේ හැම ඉරියව්වක්ම හැම වචනයක්ම හැම සිතුවිල්ලක්ම මේ ලෝකයේ සිදු කරන කුලම් උපරිම වටිනාම විදිහට කරන්නේ. ඒ නිසා අපි ධර්මයේ හැසිරෙන හැම මොහොතක්ම පින්නතුනේ හිතන්න අපේ අනන්ත සසරෙහි අපට අම්මා තාත්තා වෙලා කිරෙන් දහඩියෙන් අපෝ පෝෂණය කරපු අපේ අතීත මව්පියන්ට කරන මහා පුණ්‍යානුමෝදනාවක් කියලා ඔබ හිතන්න. ඒක පින්නතුනි සුළුපටු දෙයක් නෙවෙයි. ඔබ අහලා ඇති මේ සම්බුද්ධ ශාසනයේ හිටිය සමහර ස්වාමීන් වහන්සේලාගේ අම්මල තාත්තලා මීට පෙර ආත්ම භවවල අම්මල තාත්තලා ඇවිල්ලා පින් අනුමෝදන් වෙච්ච අවස්ථා. ඇතැම් විට බුදුරජාණන් වහන්සේගේ මීට කලින් ආත්ම භවවල අම්මල තාත්තලා මේ ආත්ම භවයේදී හඳුනාගෙන ඒ අය බුදුහාඳුර ගැන දැකලා සතුට වෙලා තියෙනවා. ඒ ඇත්තින් අනුමෝදන් වෙලා තියෙනවා. ඒ නිසා පින්නතුනි අපේ ජීවිත වටිනාම ජීවිත බවට අපි පත් කරගන්නට ඕන. ඒ පත් කරගන්න ලැබෙන්නේ පින්නතුනි අපි මේ අවුරුදු 30ක 40ක කාලය තුල ඉගෙනගත්තු සහතිකයෙන් ලැබෙන වැටුපෙන් විතරක් නෙවෙයි. අපිට වඩා බොහෝ දිග කලක් අපේ මනස දිනු කළ උපයාගෙන ආපු අපේ විඥානයේ පින්නතුනි වටිනා නිධානයන් ගුණධම් අපේ ළඟ තියෙනවා. අන්න ඒ ටිකිනුත් අපි ප්‍රයෝජන ගන්නට ඕන. ඒ ටිකෙන් ප්‍රයෝජන ගත්තොත් පින්නතුනි අපේ ජීවිත අද වටින ප්‍රමාණයට වඩා 10000 ගුණයකින් වැඩි වෙනවා. අන්න ඒ වටිනාකම ලබා දෙන්නයි බුදුහාඳුරු පින්නතුනි අප වෙනුවෙන් සුවිශාල කැපවීමක් කළේ. අපේ අම්මා තාත්තා අපි වෙනුවෙන් අවුරුදු 50යි 60යි උපරිම අවුරුදු 100යි මහන්සි වෙන්නේ. නමුත් පින්නතුනි බුදුහාඳුරු අපි වෙනුවෙන් කොච්චර කාලයක් කැපුණා කියද? බුදුහාඳුරු අපි වෙනුවෙන් පින්නතුනි සාරාංශයේ කල්ප ලක්ෂයක් S is මස්ලේ දන් දීලා කැපවීමක් කළා. මතු අනාගතයේ පහළ වෙන අපි වෙනුවෙන් බුදුහාඳුරු සුවිශාල කැපවීමක් කළා තියෙනවා. ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා සැබෑ සත්‍ය ධර්මයක් ඔබ ශ්‍රවණය කරනවා නම් ඒ හැම දහම් පදයකම බුදුහාඳුරන්ගේ ලේ දහදිය කඳුළු සුසුම් එහි මිශ්‍ර වෙලා තියෙනවා. උන්වහන්සේගේ පරිත්‍යාග සීලෙත්ෙහි ප්‍රතිඵල තමයි පිනතුනේ. ඔබ ශ්‍රවණය කරන හැම දහම් පදයක් තුළම ගැබ් වෙලා තියෙනවා. ඒ නිසා මේක සුළුපටු දෙයක් නෙවෙයි පිනතුනේ. මේක හරියට අපි තේරුම් ගත්තොත් සාමාන්‍ය පිනතුනේ අපි උදව් කරන්නේ අපට අවුරුදු 10ක 15ක 50කට උදව් කරපුවාට නෙනේ. ඇතැමිට පොඩ්ඩක් hina වෙච්ච කෙනෙක් වෙනුවෙන් අපි කොච්චර මහන්සි වෙනවදනේ? කොච්චර කාලයක් අප ගන්නවදනේ? පොඩි උදව්වක් කරපු කෑම වේලක් දීපු නැත්නම් රැකියාවක් වේලක් දීපු කෙනෙක් වෙනුවෙන් අපි කොච්චර කැපවීමක් කරනවදනේ? සත්‍යපකාර කියලා කරනවදනේ? පින්වත්නි කල්පනා කරලා බලන්න මෙච්චර උපකාරයක් කරපු බුදුහාඳුරු වෙනුවෙන් අපි ජීවිතේ කොයිතරම් කැපවීමක් කරන්න ඕනද? ඒ කැපවීම කියලා කියන්නේ පින්වත්නි හිතන්න එපා බුදුහාඳුරු වෙනුවෙන් හුඟක් මල් හොයාගෙන ඇවිල්ලා පූජා කිරීම කියලා. බුදුහාඳුරු වෙනුවෙන් හුඟක් පහන් පූජා කිරීම කියලා. ඒවත් අපි කරන වේවගෙන් තින් වැඩෙනවා. නමුත් ඒ සියල්ලටම වඩා බුදුහාඳුරුවෙන් අපේක්ෂා කළේ මොකද්ද? බුදුහාඳුරෙන් අපෙන් අපේක්ෂා කළේ මේ ධර්ම හොඳට ශ්‍රවණය කළා හැකි තාක් දුරට මේ ධර්ම අපේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම. ඒ සම්බන්ධ කරගත්තු ප්‍රමාණයට පින්තුනේ අපේ ජීවිතයේ සතුට සැනසීම වැඩි වෙනවා. පින්තුනේ හරියටම ධර්ම අපේ ජීවිතය තුළට එනවද? ඒ ධර්මෙහි ආස්වාදය, ඒ ධර්මයේ ප්‍රතිඵලය, ඒ ධර්මෙන් ලැබෙන සැනසීම අපේ ජීවිතයට ලැබෙනවාද කියලා බලන එක් සලකුණක් තියෙනවා. මොකක්ද ඒ සලකුණ? ඒක පින්නතුන හොඳට මතක තියාගන්න. ඒ තමයි අපි හැම මොහොතෙම සිහියෙන් නුවණින් කාලය ගත කිරීම. අපි යම් වැඩක් කරනකොට අපි හිතනවා නම් ඒ කරන වැඩේ කළ ඉවරුණාට පස්සේ සැනසීම තියෙන්නේ කියලා පින්නතුන අපි ධහම තුල නෙවෙයි. අපි කැම ටිකක් වෙන පුළුවන්, ගමනක් යන වෙන පුළුවන්, වාහනය පදවන වෙන පුළුවන්, කුමන හෝ වැඩක් කරද්දී ඔබට හිතෙනවා නම් අනේ මට සැනසීම තියෙන්නේ මේ වැඩ ටික කළා ඉවර වෙලා, නැත්නම් මේ ගමනාන්තයේ ගිහිල්ලා ඉවර වෙලා වුණාට පස්සේ මට සැනසීම තියෙන්නේ කියලා හිතුවොත් පින්නතුනි ඒ කියන්නේ අපි වර්තමාන මොහොත තුල නෙවෙයි ජීවත් වෙන්නේ. ඒ අනාගත දවස් පින්නතුනි අපට කවදාවත් එන්නේ නැහැ. එනිසා අප ධම්මගේ ඉන්නවාද කියලා තමන්ට බලන්න පුළුවන් හොඳම සලකුණක් තමයි තමන් යම්කිසි වැඩක් කරනවා නම් ඒ කරන වැඩේ පිළිබඳව සම්පූර්ණ අවධානය, තමන්ගේ සිත කය ගැන සම්පූර්ණ අවධානයෙන් කාලය ගත කිරීම. ඒ කෙනාගේ ජීවිතේ පිනතුනේ පිරුණු ජීවිතයක්. ඒ කෙනා හැම මොහොතෙම සතුටින් ඉන්න කෙනෙක්. ඔබ ඇතැම් විට මෙතන ඉඳලා ගෙදරට හැතැම් 20ක් 30ක් යනවා වෙන පුළුවන්. ඔබ වාහනේ නැග්ග මොහොතේ පටන්ම කල්පනා කරන්න ඔබේ ශරීරය ගැන, ඔබේ හිත ගැන, ඔබේ සිතේ යම් කිසි කුසල චේතනාවක් එක්ක යන්න. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසති භාවනාව, අනිත්‍ය සංඥාව පින්නතුනි මේත් එක්කම ඔබ ගෙදරට යනකොට කොහොමද? පින්නතුනි ඔබේ මඟ තොටේ දෙම ප්‍රයෝජන ගන්න වෙනවා. ඔබට ඒ මොහොතේ ගත වෙච්ච ගෑස් වලට වඩා වටිනාකමක් ඔබ ඒ කාලය තුලම අරගෙන පින්නතුනි ඒ මොහොතේ ඔබ ඒ මොහොතේ ධර්ම මාර්ගයේ ගමන් කරමින් ඔබ ඉන්නේ. ඒ මොහොතේ ඔබ ඉහළම මානසිකත්වයක ඉහළම සතුටකින් කෙනා. ඒ විතරක් නෙවෙයි ඒ මොහොතේ ඒ පාරේ ගියපු අයගෙන් වටිනාම පුද්ගලයා ඔබ බවට පත් වෙනවා. පින්නතුනි මෙන්න මේ විදිහට අපේ සිත කය, අපේ මානසිකත්වය, අපි හිතන විදිය වෙනස් කරගන්න. ඒ වගේමයි පින්නතුනි අනිත් කාරණේ තමයි හැකිතා මෛත්‍රී භාවනා පුරුදු කරන්න. අපිට බොහෝ විට හිතට පීඩා එන්නේ අනිත් පුද්ගලයන්ගේ වැරදි අඩුපාඩුකම් දැකලා ඒකත් එක්ක හිත ගැටීමෙන් තමයි ඇති වෙන්නේ. එනිසා හැකිතා මෛත්‍රී භාවනා හුරු කරන්න. හුරු කරන වගේම ඔබ ළඟින්ම ඇසුරු කරන පුද්ගලයෝ ඉන්න පුළුවන්. ඔබේ ගෙදර අය වෙන්න පුළුවන්, ඔබේ යහළු මිත්‍රාදීන් වෙන්න පුළුවන්, නෑදෑයන් වෙන්න පුළුවන්. අපිකම 25 දෙනෙක් ඉන්නවා කියලා ඔබ නිතරම ඇසුරු කරන අය. ඒ සමීප ඇසුරු කරන අයගේ එක හොඳ ගතිගුණයක් හරි හොඳට මතක තියාගන්න. ඊයගෙ ළඟ අඩුපාඩුකම් 90ක් තියෙන්න පුළුවන්. හැබැයි 10ක් හොඳ ගතිගුණ තියෙන්න පුළුවන්. ඇතැම්ට 98%ක්ම වැරදි නරක ඔබාකමැති දේවල් තියෙන පුළුවන්. හැබැයි දෙකක් හොඳ දේවල් තියෙන පුළුවන්. අඩුගානියා හොඳට ඇඳුම් පැළඳුම් අඳිනවා නම් ඒකත් හරි හොඳ ගුණයක් කියලා හිතන්න. ඇතැම්ිට හොඳට හිනාවෙන කෙනෙක් නම්, ඇතැමියා හොඳට මහන්සිල දරුවෝ ටිකට උගන්වලා තියෙනවා නම් ඒ කරුණ ගැන හරි හිතන්න. ඔබට ඒ තැනැත්තා මතක් වෙනකොටම ඒ තැනැත්තාගේ තියෙන හොඳම ගති ලක්ෂණය මතකෙට ගන්න. ඇතැමිට ඒක නැති හොඳ කටහඬක් තියෙන පුළුවන්. ඒකුණත් සමනානේ එයා හොඳ කටහඬක් තියෙන කෙනෙක් කියලා. ඒක හරි කමන්නේ. පින්නතුනි ඒ පුද්ගලයා මතක් වෙනකොටම එයාගේ ලොකු දුර්වලතාවයක් හිතට නොනගෙන විදියට ඒ පුද්ගලයාගේ කිසියම් ගති ගුණයක් හොඳ ලක්ෂණයක් ඔබ මතක තියාගන්න. ඒත් එක්කම පින්නතුනි අප ඇසුරු කරන පුද්ගලයන් ගැන හිතේ විරසක බව, හිතේ ගැටන ගැති අඩු වෙනවා. මෙන්න මේ ස්වභාවයන් දෙකේ ඔබ ඉන්නවා කියන්නේ පින්නතුනි ඔබ දිනපතාම සතුට ලැබෙන මාර්ගයකයි ඔබ ඉන්නේ. එක පැත්තකින් ඔබ යම් කිසි වැඩක් කරනවා නම් ඒ කරන වැඩේ ගැන අවධානයෙන් සිහියෙන් ඒ අවස්ථාවේ ඉන්න. ඒ කරන වැඩේ ගැන සතුටින් ඉන්න. ඒ වැඩේ කරද්දී කරන්න බැරි වැඩ ගැන හරි ඊට පස්සේ නේද කරන වැඩ ගැන හරි හුඟක් බරට හිතන්න යන්න එපා. ඒ කරන වැඩේ සතුටෙන් තෘප්තියෙන් උපරිම අවධානයෙන් උපරිම සිහියෙන් කරන්න. අනිත් කාරණේ තමයි පිනතුනි හැකිතාක් මෛත්‍රිය දිනු කරන්න. සීල සත්‍යෝ සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා කියලා සිහි කරන්න. අපිට මොන ගැන හැම කෙනෙක්ම පිනතුනි මේ ආත්මභාවයේදී අපිත් එක්ක ඇතැමිට අමනාපකම් තිබුණත් ඒ හැම කෙනෙක්ම සසර අපේ අම්මා තාත්තා වෙලා අපට උදව් කරපු අය. ඒ වගේම අපේ දරුවන් වෙලා අපේ සෙනෙහස ලැබපු අපට උදව් කරපු අය තමයි ඔබේ ඇස් දෙකට මුණ ගැහෙන, ඔබේ නෙතට ගැටෙන හැම දෙනෙක්ම පිනතුනි හිතන්න. ඔබ බුදුහාඳුරන්ගේ සර්වඥාණය පිළිගන්නව නම් ඔබට මේක පිළිගන්න බැරි නෑ. බුදුහාඳුරගේ දේශනා කළ තියෙනවා අපේ සසරෙන ගමනේදී අපට මෞදේමාපියන් නොවෙච්ච දූ දරුවන් නොවෙච්ච කිසිම කෙනෙක් නෑ කියලා. එනිසා පිනතුනි කෙනෙක් අඩුපාඩුකමක් තිබුණත් ඔබේ දරුවේගේ අඩුපාඩුකමකදී ඔබ හැසිරෙන විදියට ඒ මානසිකත්වයෙන් ඒ කෙනා දෙස බලන්න. පින්නතුනි මෙන්න මේ කරුණු දෙක. මොකද කරුණු දෙක? එක පැත්තකින් කරන වැඩේ ගැන හරි සිහිනුවණින් ඉන්න. ඒ වගේම යමක් ඔබ දකිනවා අහනවා කියලා ඉන්ද්‍රිය වලින් ගන්නවායි කියලා කියන්නේ ඒ අතීතයෙන් මෙතෙන් එන දෙයක් නෙවෙයි. මේ මොහොතේ හටගෙන මේ මොහොතේම නිරුද්ධ වෙන දෙයක් කියලා මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම වැයවීම කියන එක දකින වාර ගන්න මොහොතින් මොහොත දිනෙන් දින වැඩි කරගන්න. අනිත් පැත්තෙන් මෛත්‍රිය දිනු කරන්න. මෛත්‍රිය දිනු කරන කෙනා මෛත්‍රිය නවතින්නේ නැහැ. ඒ කෙනාගේ ළඟ කරුණාවක් තියෙනවා. වෙන කෙනෙක් දුකටපත් වෙනකොට ඒ කෙනාට පිළිහිට වෙන උවමනාවක් තියෙනවා. ඒ වගේම මෛත්‍රිය දිනු කරන කෙනාගේ ළඟ මුදිතා ගුණයක් තියෙනවා. වෙන කෙනෙක් දීන වෙනකොට යට ඊර්ෂ්‍යාවක් නැහැ. ඒ තැනැත්තාගේම දුව හෝ පුතා දීන වෙනවා වගේ අනිත් කෙනාගේ සාර්ථකත්වයේදී සතුටු වෙනවා. එයාට සෙත් පතනවා. දීන වෙන කෙනෙකුට සුළු දෙයකින් හරි උදව්වක් කරනවා. ඒ කෙනාගේ තමන්ගේම දරුවෝ විතරක් නෙවෙයි. විභාගයක් ලියන කෙනෙක් නම් පොතක් පතක් අඩු ගන්න පෑන් ටිකක් හරි අරන් දෙනවා. දුප්පත් ළමයෙක් නම් සබසු පොට්ටමක් හරි අරන් දෙනවා. ඔබට සතුටුයි ඔබ දීපු සෙරෙප්පු දෙකක් දාගෙන යම් කිසි කෙනෙක් දුප්පත් කෙනෙක් යනවා නම්, ඔබ දීපු පෑනකින් කෙනෙක් ගිහිල්ලා විභාගයක් ලියනවා නම් බලන්න පින්නතුනි ඒ සල්ලි ටික තමන්ගේ සාක්කුවේ තිබ්බට වඩා කොච්චර සතුටක්දනේ. ඔබ පූජා කරපු දෙයක්කින් වෙන කෙනෙක් කුසගිනි නිවා ගන්නවා නම්, ඔබ දීපු ඇඳුමක් ඇඳගෙන කෙනෙක් පාසල් යනවා නම් සිල් ගන්නවා නම් ගමනක් යනවා නම් ඔබට පින්නතුනේ ගැන හිතලා කොයිතරම් මානසික සුවයක් ඇති කරගන්න පුළුවන්ද? ඔබ පූජා කරන දේ පූජනීය කෙනෙක් වෙනුවෙන් පූජා කරනවා නම් තවත් ඔබට ඒක ආනිසංශ වැඩි. ඔබ ස්වාමීන් වහන්සේ කෙනෙකුට දෙයක් පූජා කරනවා නම් ඒ ස්වාමීන් වහන්සේ ඇතැම් විට එක සිවුරක් ඔබ පූජා කරපු සිවුරක් පෙරවගෙන ඇතැම් විට බණ සිය ගාණක් දේශනා කරන්න පුළුවන්. ඒ ස්වාමීන් වහන්සේ ඒ සිවුර උන්වහන්සේ පෙරවගෙන විහාරස්ථානයේ ඇතැම් විට දින 100ක් දින 1000ක් පන්සල අතුගාන වෙන්න පුළුවන්. ඒ හැම මොහොතකම ඔබ කරපු පරිත්‍යාගය ගැන ඔබට සතුටටපත් වෙන්න පුළුවන්. එහි ආනිසංශ ඔබටත් ලැබෙනවා. පින්නතුනේ, මෛත්‍රිය දිනු වෙනකොට, අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු වෙනකොට අපේ ජීවිතවල ඇතිවන වෙනස මේක. එහෙම දිනු වෙන්න මගේම පුතා, මගේම දුව, මගේම ගෙදර කියන ඉතාම සීමිත තැනක කොටු වෙන ගතිය ටිකෙන් ටික අඩු වෙලා ඉතාම විවෘත මනසකින් ලෝකයේ දෙස බලනට මුළු ලෝකයක්ම අපේම දූ දරුවන් විදියට, මව දෙමාපියන් විදියට බලනට ඒ තැනත්තා හුරු වෙනවා. මේක තමයි බෝධිසත්ව සංකල්පය කියලා කියන්නේ. අනිත් දේ තමයි පින්නතුනේ, බෝධිසත්වරුන්ගේ සංකල්පය තමයි දැන් අපි බොහෝ විට අනිත්‍යයට උදව් උපකාර කරන්නේ. එක්කෝ ඒ තැනත්තා හොඳ චරිතයකින් ඉන්න ඕන, නැත්නම් ඒ තැනත්තා අපේ ළඟම ඥාති මිත්‍රාදී එක් වෙන්න ඕනනේ. දැන් මේ අනිත්‍යයට අපි උදව් කරන්නේ නේ. එක්කෝ අපේ ළඟම ඥාති මිත්‍රාදී එක් වෙන්න ඕන, නැත්නම් අඩු ගානේ පූජනීය පුද්ගලෙක් වෙන්න ඕනනේ. එහෙම නැත්නම් අසරණ කෙනෙක් වෙන්න ඕන. දැන් මේව තමයි අපේ නිර්ණායක, අපි කෙනෙකුට උදව් කරනකොට තියෙන දේ. හැබැයි පින්නතුනි, බෝසත්තුරුගේ චින්තනය මීට වඩා වෙනස්. බෝසත්තුරු කියලා කියන්නේ කෙනෙකුට යමක් අවශ්‍ය නම් ඒ අවශ්‍යතාවය බලන්නේ. එයා තමගේ ඥාතියෙක් වෙන්න ඕනේ නැහැ. එයා තමට උදව් කරපු කෙනෙක් වෙන්න ඕනේ නැහැ. දැන් ඔබ දන්නව මහා කපි ජාතකයේදී අපේ බෝසත්යාණන් වහන්සේ වඳුරේ පෙළ හිටියා. උන්වහන්සේ දවසක් වනයේ යනකොට දැක්කා අර වනක වැටිලින් අසරණ මිනිස්සෙක්. උන්වහන්සේ වඳුරේ වුණත් සසර ප්‍රඥාව කරුණාව දිනු කරපු කෙනෙක්. වැල් දාලා, වැල් ජාති දාලා අර මිනිස්සෙ ගොඩට ගත්තා. ගොඩට ගත්තට පස්සේ පින්නතුනේ මිනිස්සෙට මහන්සිය ඉඳලා ඊට පස්සේ මේ වඳුර ගෙම ළඟ නිදිය ගත්තා. නිදියගෙන නැගිටලා බලනකොට මේ වඳුරත් මෙතන ඉන්නවා. මොකද කරේ? මෙයාට බඩගිනි, ළඟම තිබිච්ච ගලක් අරගෙන මේ සතාට ගැහුවා. පින්නතුනේ මේ බෝසත් වඳුරා පින්නතුනේ අර අපකාර කරපු මිනිස්සයටත්, අර අකෘතඥ මිනිස්සයට ඊළඟට කල්පනා කළා මේ මිනිස්සෙගේ තියෙන නොදැනුවත්කම නිසා, අනුවණකම නිසා මේක කළේ. මේ ප්ලෑන්ටාට මම මෙතනින් නවත්තන්න හොඳ නැහැ. මෙතනකට ගමට යන්න පාර කියන්න ඕන කියලා ගහෙන් ගහට පනෙමින්, කොළාස දමමින් ඒ තැනකට නගරට යනකම් පාර පෙන්නවා. පින්නතුනේ අපිට නම් කොයි වගේ සිතුවිල්ලක් දෙන්නේ? අපි ඊළඟට අනිත් පැත්තට ද්වේෂ කරන යාගෙන් පරිගන්නවනේ. පින්නතුනේ බෝසත්තුරු කියලා කියන්නේ උදව් කරන යාට උදව් කරන අය නෙවෙයි. Tamanට උදව්වක් කරගෙන උදව් කරන එක පින්නතුනේ මිනිස්සුන් නෙවෙයි සත්තුත් කරනවනේ. ඒක විශේෂ දෙයක් නෙවෙයි. සැබෑ මිනිසයන් කියලා කියන්නේ, සැබෑ බෝසත්තුරු කියලා කියන්නේ අපට කරදර හිංසා කරන කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාට සතු උදව් කරනවා. එතෙන්දී පින්නතුනේ අපේ මානසිකත්වයේ, අපේ ආධ්‍යාත්මික ශක්තිය හිතන්න එපා සුළු දෙයකින් ඉහළ යනවා කියලා. මහා දැවැන්ත විදියට පිනතුනේ අපේ ආධ්‍යාත්මික දියුණුව ඒත් එක්ක ඉහළට යනවා. සාමාන්‍ය කෙනෙකුට උදව්වක් කරනකොට 100%කින් නම් අපි දිනු වෙන්නේ. අපට හෝ අපේ ළඟම ඥාතිවරයෙකුට හානියක් කරගන්නට අපි උදව් කරනකොට 90%කින් විතර අපේ ආධ්‍යාත්මික දියුණුව වර්ධනය වෙනවා. පිනතුනේ මෙන්න මේ වර්ධනය කියලා කියන්නේ අනිත් පැත්තෙන් තමන්ගේ ළඟ මෛත්‍රිය ප්‍රඥාව දිනු වෙනවා. ඊට සමගාමීව අනිත් පැත්තෙන් තමන්ට එන දුක් වේදනා, මානසික පීඩා එන්න මාඩු වෙනවා. තමන් මානසික සැනසීමක් කරා යනවා. මේක තමයි බෝධිසත්ව චින්තා කියලා කියන්නේ. ඒ නිසා මෙන්න මේ ගුණධම් අපේ ළඟ වර්ධනය වෙන්නට ඕන. පින්නතුනේ බුදුහාඳුරෝ සම්බුද්දත්වයට පත්වෙච්ච මුල් දිනවල මේ සත්‍යාගයේ සසර ගමන පිළිබඳව හේතුව නුවණින් විමසලා බැලුවා. මේ විමසලා බලමින් කාලයක් ගත වෙනකොට උන්වහන්සේ සති කිහිපයක් ගත කළා. උන්වහන්සේට කිහිප දිනක් හම්බුණා. එක්කෙනෙක් තමයි හෝංක ජාතක කියලා බ්‍රාහ්මණයෙක් මුණ ගැහුණා. මේ බ්‍රාහ්මණයා බුදුහාඳුරගෙන් ඇහුවා, බුදුහාඳුර කොයි වගේ කෙනෙක්ද කියලා. ඒ තැනැත්තාට බුදුහාඳුර සඳහන් කළා උන්වහන්සේ බ්‍රාහ්මණ කියලා කෙනෙක්. බ්‍රාහ්මණ කියන වචනේට උන්වහන්සේ අර්ථකථනය කළේ බාහිත පාපෝ බ්‍රාහ්මණෝ කියලා. අකුසලයන් බහාතබවු කෙනයි සැබෑ බ්‍රාහ්මණය කියලා. උන්වහන්සේ සැබෑ බ්‍රාහ්මණයා කවුද කියලා මේ හොහොංක ජාතික කියන බ්‍රාහ්මණයාට විස්තර කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අජපාල නුගරුක මුල ඉන්න අවස්ථාවේදී මහා වැස්සක් ඇස්සා ඒ වෙලාවේදී පින්නතුනේ අර මුචලින්ද කියන නාගරාජය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සීන හතක් සේවන සැලැස්සුවා. මේ ඉරිදිමත් නාගේ මේ නාගයා පින්නතුනේ වර්ෂාවෙන් බුදුහාඳුරන පීඩාවක් නොවන විදියට උන්වහන්සේ දරණ වෙලාගෙන හිසට පෙනය තියාගෙන වැස්සෙන් පින්නෙන් බුදුහාඳුරන්ට දින හතක් ආරක්ෂා සැලසුවා. මේ වගේ සත්තු ගැන පින්නතුනේ සඳහන් වෙනවා. ඇතුන් ගැන, වඳුරන් ගැන, නාගයන් ගැන සඳහන් වෙනවා. එහැතැන් විට ඒ කාර්යභාරය කරන්නම සසර පින් කරගෙන ආපු අය සමහර අය තිරසංගත බව හිටියද. දින හතකට පස්සේ මේ ඉරිදිමත් නාගේ මේ නාගේ ආර නාග වේශයේ අයින් කළා මානවක වේශයක් අරගෙන මිනිස්සෙක් වගේ ඉදිරියට ඇවිල්ලා බුදුහාමරට වන්දනා කළා. එතනින් ඉක්මලා ගියා. මෙන්න මේ කරුණට වෙන ගමන් පින්නතුනේ බුදුහාඳුරන්ට ඊළඟට මුණ ගැහුණ තපස්සු බල්ලුක කියලා වෙනද සොහිරන් දෙන්නේ. ඒ ආසන්නෙන් බුදුහාඳුර හිටිය ආසන්නෙන් ඕන් ගැල්වල බඩු බටවාගෙන යන්නට ගියා. ඒ අවස්ථාවේ බුදුහාඳුර මුණ ගැහිලා උන්වහන්සේට විලඳහා මේ පින පූජා කළා. ඒ පූජා කරනකොට බුදුහාඳුරට මේක පිළිගන්න පාත්‍රයක් අතේ තිබ්බේ නැහැ. පාත්‍රෙට මොකද උනේ? කලින් තිබෙච්ච පාත්‍රය අර නේරංජරා ගංගාවේ උඩුගම් බලා ගියා. දැන් අතේ පාත්‍රයක් නැහැ. මේක දැකපු සතරවරන් දෙවරෝ එකතු වෙලා බුදුහාමරන්ට ගලින් තැනෝ පාත්‍රයක් පූජා කළා. කලින් පාත්‍රය පූජා කළේ කවුද? මහාන වෙනකොට, පැවිදි වෙනකොට අනෝමා ගන්තරදී පාත්‍රය පූජා කළේ කවුද? වාස්සයත් එක ගිහිපලයි සන්නමතියත් එක ගිහිපලයි. කවුද පූජා කළේ? ඔව්, බොහොමද පොඩි කාරණා මතකයි. දහම් පාසල් යන කාලේනේ ඈ සිද්ධාර්ථ ආරසතුමාට පැවිදි වෙනකොට සිවුරු පිරිකර පූජා කරේ කවුද කියලා වහම ඉස්තැන දාන්නේ කොහොමද? ගටිකාරණම් මහා බ්‍රහ්මයා කියලානේ. පින්නතනේ ගටිකාර කියලා කියන්නේ අපේ බුදුහාඳුර සමග අතීතයේදී කාශ්‍යප බුදු ජනවහන්සේ කාලේ එකට පැවිදිවල හිටිය කෙනෙක්. එකට පැවිදිවල නෙමෙයි, ඇත්තෙන්ම කාශ්‍යප බුදු ජනවහන්සේ කාලේ ඔහුගේ යහළුවෙක්. ඒ යහළුව තමයි මතකද අර ගටිකාර සූත්‍රය ජෝතිපාල මානක වශයෙන් එනකොට අර කෙස් වැටියෙන් අල්ලගෙන ගිහලා බුදුහාඳුනට එක්කන් ගියේ. ඔහු යාත්මභාවය අනාගාමී වෙල හිටියේ. දැන් මේ අනාගාමී වෙලා බ්‍රහ්ම ලෝකේ ඉන්නකොට මේ තමන්ගේ අතීත යහළුවා පැවිදි වෙලා පැවිදි නවස්ථාවේදී පාත්‍රය පූජා කළා. දැනටත් පිනතුන මේ ගටිකාර බ්‍රහ්ම ලෝකේ ඉන්නවා. ඔහු දැන් රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙලා ඉන්නේ කියලා සඳහන් වෙනවා. පිනතුනේ ඒ ගටිකාර බ්‍රාහ්මණය එදා පාත්‍රයේ පූජා කළා. අද පාත්‍රයේ තපස් බල්ලොක දෙදෙනා මේ විලඳ මේ පැණේ පූජා කරනකොට පාත්‍රයේ පූජා කළේ සතරවරන් දෙවරු කියලා සඳහන් වෙනවා. මේ පාත්‍රයේ පින්තුණි බුදුරජාණන් වහන්සේ මේ දෙන්නාගේ දාණය පිළිගත්තා විතරක් නෙවෙයි, මේ දෙන්නා පින්තුණි මේ සම්බුද්ධ ශාසනයෙහි ද්වේ වාචික උපාසකයන් විදිහට සලකනවා. ද්වේ වාචික කියලා කියන්නේ බුද්ධ ධම්ම කියන දෙරුවන විතරක් සරණ ගියපු ශ්‍රාවකෙක් විදියට, ශ්‍රාවකයන් දෙනෙක් විදියට. තාම ලෝකේ රත්නයන් දෙකයි පහළල හිටියේ, බුද්ධ රත්නයත් ධර්ම රත්නයත් විතරයි. තාම සංඝ රත්නය පහළල හිටියේ නැහැ. ඒ නිසා මේ දෙන්නා සඳහන් කරනවා බුදුන් දහම් සරණ ගිය ද්වේවාචික උපාසකයන් විදියට අපව සලකන්න කියලා සඳහන් කළා. ඔවුන්ට බුදුරජාණන් වහන්සේ කෙස් ඔවුන්ට පූජා සඳහා දුන්නා කියලා සඳහන් කරනවා. ඒ කේස ධාතු රැගෙන විල්ල ලංකාවේ ගිරියඬු සෑය කළා කියලා අපේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. පින්තුනි මෙහෙම බුදුහාඳුරෝ දින කීපයක් ගත කරන අවස්ථාවේදී, බුදුහාඳුරෝ ධානසුවෙන් වැඩ සිටින අවස්ථාවේදී, උන්වහන්සේ ඒ ධානවලින් නැගී සිටින අවස්ථාවේදී උන්වහන්සේට පෙනී ගියා උන්වහන්සේ මේ අවබෝධ කරගත්තු ධර්මයේ තියෙන ගැඹුරු බව. රාගයෙන් රස්ව සිටින, ද්වේෂයෙන් වෙලී සිටින, මෝහයෙන් මුලාවට පත් වෙලා හිටින මේ ලෝක සත්‍යයට තමන් ඉතාම අමාරුවෙන් අවබෝධ කරගත්ත මේ දර්ශනය දේශනා කරාට මේක තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා බුදුහාමර කල්පනා කළා. කිච්චේන මේ අධිගතං හලන්දානි පකාසිතොම් රාග දෝෂ පරේතේහි නායං ධම්මෝසු සම්බුදෝ. මම මේ ධහම ඉතාම දුෂ්කර අවබෝධ කරගත්තේ රාග දේශයෙන් වැලී සිටින මේ ලෝකයාට මේ ධර්ම අවබෝධ කර ගැනීම පහසු කාර්යයක් නෙවෙයි කියලා. ඒ වගේම දේශනා කළා පටිසෝතගාමින් නිපුණං ගම්බීරං දුද්ද සංඝනෝ රාගරත්තාන දක්ඛන්ති තමොක්ඛන්දේන ආවටා කියලා. මේක පටිසෝතගාමී ධර්මයි. ලෝකයේ මාර්ග දෙකක් තියෙනවා. එකක් පටිසෝතගාමී, අනෙක් එක අනුසෝතගාමී. පටිසෝතගාමී කියලා කියන්නේ මොකද්ද? උඩුගම් බලන එක. අනුසෝතගාමී කියලා කියන්නේ පල්ලෙහාට ගලාගෙන යන එක. ලෝකේ පිනතුනි මුළු ලෝකයේ සියලුම දර්ශන, සියලුම ආගම්, සියලුම ඉගැන්වීම්, සියලුම විද්‍යාවන් ලෝකේ දේශනා කරන්නේ මොකද්ද? ලෝකේ හැම ඉගැන්වීමකම දේශනා කරන දෙයේ මූලික හරය තමයි අපි ඉපදෙන්න කලින් ලෝකයක් තිබුණා. ඒ තිබිච්ච ලෝකේ අපි ඉපදුණා. අපි මිය ගියාට පස්සේ ලෝකේ ඉතුරු වෙනවා කියන එක. ලෝකේ යම්තාක් ආගම් තියෙනවා නම්, ලෝකේ යම්තාක් දර්ශන, විද්‍යාවන් ඉගැන්වීම් තියෙනවා නම්, මේ හැම ඉගැන්වීමකම පදනම මේක. අපිත් එහෙම තමයි හිතන් ඉන්නේ නේ තාම. අපි ඉපදෙන්න කලින් ලෝකයේ තිබුණා, ඒ තිබෙච්ච ලෝකිය අපිව ඉපදුණා. අපි මිය ගියාට පස්සේ අපේ ගේදර, අපේ රට, අපේ දරුවෝ කොහොම ඉතුරු වෙනා කියලා අපි හිතන් ඉන්නේ. මේක පිනතුනේ හරිය සම්මුති ලෝකේ, හරිය සම්මුති සත්‍ය අනුහරි. නමුත් පරමාර්ථ සත්‍ය දෙනකොට පිනතුනේ ලෝකය කියලා කියන්නේ ඇසේ ඉපදීම, ලෝකේ ඉපදීම. ඇසෙන් රූපයන් දකින මොහොතයි ලෝකේ ඉපදීම කියලා කියන්නේ. කනෙන් ශබ්දයක් අහන මොහොතයි ලෝකේ ඉපදීම කියලා කියන්නේ. මේක තමයි පරමාර්ථ සත්‍යය. මේක තමයි ලෝකේ පහළන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන පටිසෝතගාමී ධර්ම. මේකල ධර්මයේ සඳහන් කරනවා පින්නතුනි අහුත්වා සම්බුතම් හුත්වා නබවිස්ති කියලා. නොතිබි හටගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. දැන් අපි නිතර යදෙන උපමාවක් කියන ශබ්දයක් කියන එක. දැන් ශබ්දයක් ඇහෙනකොට මේ හිත ශබ්දේ කලින් තිබ්බේ නැහැ. හටගත්තා. ශබ්දෙන් පස්සේ ඉතුරු වෙන්නේ නැහැ. මේ ශබ්දේ සිද්ධාන්තයම තමයි පින්නතුනි අපි ඇසෙන් දකින රූපය, නාසයෙන් ගන්න ගඳ සුවඳ, දිවෙන් ගන්න රසය, ශරීරයෙන් විඳින පහස, සිතට එන අරමුණු. මේ හැම දෙයකම ස්වභාවය මේක. නමුත් වෙනතන අපේ තියෙන අවිද්‍යාව නිසා ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් මේව ලැබුණට පස්සේ අපේ මේ අත්දැකීම ඉතුරු වෙන්නේ නැහැ. අවිද්‍යාවෙන් නැවත මේක ඉස්මතු කළ දෙනවා මේක තියෙනවා කියලා. ඇසෙන් බලපු දේ පින්නතුනි බාහිරයි තියෙන්නේ. ඒ තියෙන දේ බැලුවට පස්සේ ඉතුරු වෙනවා කියලා අපි හිතුවොත් ඇහැට පේන ශබ්ද, කනට ඇහෙන ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, මේ ඉන්ද්‍රියන් වලින් ගන්න අරමුණු පිළිබඳව අපට මේ අවබෝධය නම් තියෙන්නේ මේ රූප ශබ්ද තියෙන්නේ බාහිර. මේ අවබෝධය ලැබුණට පස්සෙත් මේව ඉතුරු වෙනවා කියලා හිතුවොත් පින්නතුනි මේ හිතීමත් එක්කම අපිට තව බෝනස් ටිකක් හම්බ වෙනවා. අපිට තව දේවල් ටිකක් හම්බ වෙනවා. මේ දැක්මෙන් නම් අපි න අපට මොනවද හම්බෙන්නේ? ඔව් අපට හම්බෙන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ. ඒ නිසා මෙන්න මේ වැරදි දර්ශනයෙන් අපිව මුදවලා අපිව යමක් අපි දැනගත්තා නම් දැනගන්නේ තමාගේම සංඥා වේදනා කියලා, තමාගේ අභ්‍යන්තරම සිතුවිලිම නේද මේ දේ හරහා හඳුනාගත්තේ කියලා දැක්මයි අභ්‍යන්තරයට අපිව නම් ගන්නටයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. ඒ නිසා යමක් පිටින් පේනවා නම්, පිටින් ඇහෙනවා නම් ඒකේ මුලටම ගිහිල්ලා දැන් අපේ ගෙවල් වල සීනුව නාද වෙනවනේ නේ. ඩෝබෙල් එක කියලා කියන්නේ නේ දොර ළඟ තියෙන සීනුව. දොර ළඟ සීනුව නාද වෙනකොට අපි කොහෙන්ද යන්නේ? සීනුව ළඟට යන්නේ. අපි දොර ළඟට යන්නේ වෙනතනින්. සීනුව නාදට අපි දොර ළඟයි බලන්නේ, සීනුව නෙවෙයි බලන්නේ. අන්න ඒ වගේ වෙනතනින් බුද්ධිමත් බව කියලා කියන්නේ ඇහෙන් රූපයක් පේනකොට ඒ රූපය තුළින් දුකක් හෝ සැපක් හෝ සතුටක් ලැබෙනකොට ප්‍රඥාවන්ත කෙනා බලන තමන්ගේ අභ්‍යන්තරය. බුදුදහමෙන් අපිට කියන්නේ මේ අරහා අපි දකින්නේ අපේම චිත්තචෛතසික දෙයක් නේද? අපේම සංඥා වේදනා නේද අපි හඳුනාගන්නේ කියලා අභ්‍යන්තරයේ වෙත යොමු වීමයි ධර්ම තුලින් කරන්නේ. එනිසායි බුදුහාඳුර කියන්නේ පටිසෝතගාමින් නිපුණං ගම්භීරං දුද්දසං අනුන් කියලා. මේ ධර්ම පටිසෝතගාමී ධර්මක් උඩුගම් බලන ධර්මක්. ඒ වගේම මේක ගැඹුරු දෙයක්. මේක නුවණින් අවබෝධ කරගන්න ඕන දෙයක්. ඒ වගේම මේක අවබෝධ කරගන්න අමාරු දෙයක්. ඒ වගේම ඉතාම සියුම් දෙයක් කියලා. හැබැයි මේක පින්නතන අවබෝධ කරගන්න බැරිත් නෑ. මහා ලොකු බාහිර අධ්‍යාපනය නැතුණත් සසර දිනු කරපු පුණ්‍යෙන් මහිමයක් අපිට තියෙනවා නම් හොඳ බුද්ධියක් තියෙනවා නම් ශාස්ත්‍රීය අධ්‍යාපනයකට නොලැබුවත් යම් කිසිගෙනුට මේ ධර්ම අවබෝධ කරගන්න පුළුවන්. ඒකයි ධර්මයේ තියෙන අසිරිය. මෙන්න මෙහෙම පින්නතනේ බුදුහාමුදුරන්ටත් හැඟීමක් ඇති වුණා. දැන් බුදුහාමුදුර කෙනෙක් ලෝකේ පහළ වෙන්නම ලෝකෙට ධර්ම දේශනා කරන්නනේ නේ. බුදුහාමුදුර කෙනෙක් ධර්ම දේශනා නොකර ඉන්නේ නැහැ කවදාවත්. නමුත් මේ වගේ මන්දෝස්සහයි බවක් උන්වහන්සේට ඇති වුණා. මේක දේශනා කරන එක ලේසි නැහැ කියලා. මොකද ලෝකෙ මිනිස්සු හිතනට වඩා සම්පූර්ණම වෙනස් දෙයක් මේ කියන්නේ. ඒකයි. පින්නතනේ මෙන්න මේ අදහස එනකොටම සාම්ප්‍රති මහා බ්‍රහ්මයේ මේක දැක්ක බුදුහාමුදුරන්ගේ සිත දැක්කා. දැකලා කියනවා ස්වාමීනි ධර්ම දේශනා නොකර ඉන්න එපා. ධර්ම දේශනා නොකරොත් ලෝකෙට මහා අනර්ථයක් වෙන්නේ. ලෝකයේ සත්‍යම් පිරිහෙල යනවා. ඒ නිසා කරුණාවෙන් ලෝකෙ ගෙනී ධර්ම දේශනා කරන්න කියලා ආරාධනා කළා. ඔහු සඳහන් කරන බුදුහාමුදුරනේ රාග ద్వේෂ මෝහ කෙලෙස් වලින් බරිත ලෝකයේ සත්‍යයන වගේම ඒ කෙලෙස් අදු සත්‍යත් ලෝකේ ඉන්නවා. අන්නේ සත්‍යම් වෙනින් ධර්ම දේශනා කරන්න කියලා. එහෙම ආරාධනා කරනකොටම බුදුහාමුදුර තුන් වහන්සේගේ ඥානයෙන් බැලුවා. බලනකොට උන්වහන්සේට ලෝකේ පෙනී ගියේ කොහොමද? ලෝකේ පෙනී ගිය හරියට පෙනුනේ මල් කියන මල් පිපිච්ච විලක් වගේ. නෙළුම් මල්, මහනෙල් මල් කියන විල්වල පෙනුනේ. පිපිච්ච මලුත් තියෙනවා. වතුරෙන් ගෑවි ගෑවි උඩට ඇවිල්ලා හෙට දවසේ සූර්යාලෝකයත් එක්ක පිපෙන මලුත් තියෙනවා. වතුරේ මැද හරියේ තියෙන මලුත් තියෙනවා. මුලකේ ආසන්නයේ පොහට්ටුත් තියෙනවා. එක එක තැන්වල මල් තියෙනවා මල් වෙලේ. බුදුහාමුදුරන්ට ලෝකේ පෙනී යන්නේ විදියට. බුද්ධිය විකසිත වෙච්ච අය ඉන්නවා බුදුවරයෙක්ගේ දහම අහන්නට ආසන්න මොහොතේ ඒ සූර්යාලෝකයේ ලැබෙන මොහොතේම විකසිත වෙන මලුත් ඉන්නවා. ටිකක් කල ගිහිල්ලා හිත දියුණු කරලා එන අයත් ඉන්නවා කියලා ලෝකයේ පියුම් විලක් වගේ බුදුහාඳුර වෙල දැක්කා. දැකලා උන්වහන්සේ ලෝකයට ධර්ම දේශනා කරන්න තීරණය කළා. පින්නතුනේ උන්වහන්සේ සාරංසංග කලපලක්ෂ්‍ය අතිශය ප්‍රඥාවකින් කරුණාවකින් උන්වහන්සේ කරපු පරිත්‍යාගයෙන් යන සඳහන් කරනවා. අහසේ ග්‍රහතාරකා වලට වඩා උන්වහන්සේ ශරීරෙහි ඇස් දන් දීලා තියෙනවා. මහා පොළොවේහි පස්වලට වඩා උන්වහන්සේ තමන්ගේ ශරීරයේ මස් දන් දීලා තියෙනවා. ඒ වගේම මහා සාගරයේ ජලයට වඩා තමන් වහන්සේගේ ශරීරයේ ලේ දන් දීලා තියෙනවා. කෙනෙකුට හිතන්න පුළුවන් මේක අතිශෝක්තියක් කියලා. පින්නතුනේ සසරල ආපු ආත්ම භාවයන් බලනකොට ඔබ අසංඛේ කියන වචනේ සහ අසංඛේ කල්පයක තියෙන ස්වභාවය දැනගත්තොත් ඔබට මේක තේරුම් ගන්න අමාරුවක් නැහැ. අසංඛේ කියන්නේ පින්නතුනේ 1.141 සංඛ්‍යාව. 1.141 සංඛ්‍යාව. පින්නතුනේ කල්පයෙන් ගත්තොත් මේ 1.141 සංඛ්‍යාව 4ෙන් වැඩි කළා. නැවත ඒකට ලක්ෂයක් එකතු කරනවා. මෙන්න මෙමෙනු කල්ප ගානක් බුදුහාඳුරෝ සසර පෙරම් පිරුවා. ඒ කල්පෙහි දිග ගත්තොත් පිනතුනේ ඒකාත්ම භාවයක එකලේ බිඳුව ගන්න දුන්නත් මදුරුවේ කනකොට ඒක ඉවසගෙන හිටියත් ඒ ප්‍රාර්ථනාවෙන් හිටියත් පිනතුනේ සාගරේ පිරෙනවා. ඒ තරම් දීර්ඝ කාලයක්. මේ අතිශෝක්තියකම කාරණා නෙවෙයි. වෙන උපමා නැති නිසා ගත්ත උපමා. මීට වඩා ලොකු උපමාවක් තිබුණා නම් ඒකයි ගන්නෙ. පින්නතුනේ මෙන්න මේ මහා පරිත්‍යාගයේහි උන්වහන්සේ නියලුනේ සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙක් කියලා නිවන් දකින්න නෙවෙයි. ඒක උන්වහන්සේට මේට සාරසංග කලපලක්ෂිත කලින් දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ සිදු කරන්න තිබුණා. ඒ තත්ත්වයටපත් වෙන නෙවෙයි මේ පරිත්‍යාගය කලේ. බුදුහාඳුර මේ පරිත්‍යාගය කලේ තමන් වහන්සේ විසින්ම සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරලා ලෝකයේ බොහෝ දෙනෙකුට මේ ධර්ම අවබෝධය ලබා දීම සඳහා උන්වහන්සේ මේ පරිත්‍යාගය කළේ. අන්න ඒ පරිත්‍යාගයේ ප්‍රතිඵල නෙලීමට ආසන මොහොතයි දැන්නේ. උන්වහන්සේ ධර්ම දේශනා කිරීම ආරම්භ කරන හදන අවස්ථාව. උන්වහන්සේලා බැලුවා, උන්වහන්සේ බැලුවා මං කාටද මුලින්ම දේශනා කරන්නේ? කවුරු බණ ඇහුවොත්ද ඉක්මනටම මේක අවබෝධ කරගන්න පුළුවන් දක්ෂතාවය තියෙන කාටද කියලා බැලුවා. එහෙම බලන්න කලින් පින්වතුනි, බුදුහමර තව විශේෂ ගාථාවක් දේශනා කළා. අපහරුතා තේසං අමතස්සුදාරා යේසෝතවන්තෝ පමුංචන්තු සද්ධම් විහිංස සංඤේ පගුණන්න භාසයෙන් ධම්මං පනිතං මනජේසු බ්‍රහ්මේ. බුදුහමර මෙතෙන් දේශනා කරනවා අපහරුතා තේසං අමතස්සුදාරා. දැන් අමෘතේ හිඳොර අරින්නයි සූදානම් වන්නේ. යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාවන්තා ඉන්නවා නම් දේශවන් උදාහරිත්ව දේශවන් අරින්න, කන් දෙක යොමු කරලා අහන්න. දැන් මේ අමෘතයේ දොර අරින්නයි හදන්නේ කියලා උන්වහන්සේ ගාථාව ප්‍රකාශ කළා. ඒ වගේම මහා බ්‍රහ්මයාට කියනවා, බ්‍රහ්මයා මට මුලදී මේක මන්දෝස්සයි බවක් ඇති වුණේ මනුෂ්‍යයන් අතරින් මේක අවබෝධ කරගන්න දුෂ්කර කාරණයක් නිසායි මට මේ මන්දෝස්සහය භාවයේ ඇතුනේ කියලා මහා බ්‍රහ්මණ සඳහන් කරලා, දේශවන් ඇත්තන්ට ශ්‍රද්ධාව ඇත්තන්ට මේ ධර්මයට යොමු වෙනට බුදුහාඳුරෝ විවෘත ආරාධනාවක් බදු ප්‍රකාශයක් කළා. මේක පිළිබඳව ඉතාම වැදගත් ප්‍රකාශයක් මේ සම්බුද්ධ ශාසනයේ. ඔය ඇත්තෙන්ම සාමාන්‍ය බුදුහාඳුරෝ මේ අභිඥා වලින් නෙවෙයි බැලුවේ. බුදුහාඳුරෝ සාමාන්‍ය විදිහට ලෝකෙ දිහා බැලුවේ, ඒ කියන්නේ බුදුහාඳුන කල්පනා කළා මේ ධර්මයේ කොච්චර ගැඹුරු දෙයක්ද, මේක දේශනා කරෝදින් තේරුම් ගන්න පුළුවන්ද, මේක මේ මට වෙහෙසක් නේද කියලා කල්පනා කළා. මේ සාමාන්‍ය විදිහට හිතන විදිය බුදුහාඳුරෝ සරත්‍රාඥානි ලබා ගත්තා. සාමාන්‍ය විදිහට හිතන්න පුළුවන් මේක. මොකද ලෝකේ වැඩිපුර පිරිස් සංදේශනේ මේ කල්පනා කළේ. වැඩිපුර පිරිස් සංදේශ බලන විට කෙලෙස් සහිතව නෙමෙයි මේක. නික්ලියසේ මනසකින් ලෝකේ යථාර්ථය බලපවස්තාවක් මේක. දැන් උදාහරණයක් ඇහැට දේවදත්ත හාමුදුරුවෝ මේ ශාසනයට ලොකු හානියක් කළා. බික්ෂු පිරිස තනිකරම දෙකට කළා. බුදුහාඳුරගේ සාරාංශයේ කල්පලක්ෂ්‍යයට උත්සාහය දෙකට කළා. මේ අවස්ථාවේ බුදුහාමරට මේ වගේ හැඟීමක් ඇති වුණා. මෙච්චර කරපු මේ කැපවීමක ප්‍රතිඵල නෙලන අවස්ථාවේ මේ මහා හානියක් නේද මේ කලේ කියලා සිතුවිල්ලක් ඇති වුණා. කෙන ගැන අමනාපයක්වත් ප්‍රමාදයක්වත් නෙවෙයි මේ. ලෝක යථාර්ථය තුල ඉඳගෙන දැන් රහතන් වහන්සේ කෙනෙකුට බුදුහාමර කිරණ පාන කොට හරි වෙනත් රහත් සාමනාංශය කෙනෙක් කිරණ පාන කොට හරි ඇතිවන්නේ මේ වගේම හැඟීමක්. මේ ලෝක යථාර්ථයත් එක්ක ඒ ස්වභාවය ගැන මේකට කියන්නේ ඇත්තෙම නිබ්බිදාව කියන වචනයත් එක්ක යන්නේ මේක. සාමාන්‍ය ලෝකයේ කියන කලකිරීම කියලා නම් ඒකම කලකිරීමක් නෙවෙයි මේක. ඒ යථාර්ථයේ තේරෙන කොට ඇතිවන යම්සි විදියක උපේක්ෂාසහගත බවක් මේ කියන්නේ. ඒක ඇත්තෙම අපි ඉන්න මානසිකත්වයෙන් අපිට ඒක විස්තර කරන්න බෑ. අපි යමක් ගැන කලකිරෙන්නේ කොමනාපේන්නේ, ඒ පුද්ගලයා කෙරෙහි ද්වේෂෙන්නේ. නමුත් එහෙම තත්ත්වයකින් නෙවෙයි. යම් කෙනෙක් මේ ලෝක යථාර්ථය දකින්නකොට ලෝක ස්වභාවය දකින්නකොට ඇතිවන මැදහත් බවයි මේ කියන්නේ. ඇත්තෙන්ම එහෙම කියන්න බෑ මේක. මොකද මේක මුල් බුදු සමම කාරණා. සාමාන්‍යයෙන් අපි ග්‍රන්ථාරූඪ කරද්දී වෙනස් වුණා කියලා සාමාන්‍යයෙන් සැලකන්නේ නැහැ. මොකද වෙනසක් වුණා නම් වෙනසක් වුණා කියලා සැලකන්නේ පශ්චාත්කාලීන මේ ග්‍රන්ථවල. නමුත් ත්‍රිපිටකයේ සම්පූර්ණම සකස් වෙන අවස්ථාවෙට ලෝක රහතන් වහන්සේ හිටියා. ලෝක රහතන් වහන්සේලාගේ දැඩි අධීක්ෂණ යටතේ තමයි මේ හැම දහම් කරුණක්ම විස්තරුනේ. මේ කරුණු 100%ක්ම බුදුහාමුදුරුවෝ දේශනා නොකර වෙන්න පුළුවන්. හැබැයි සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේගේ රහතන් වහන්සේලාගේ දර්ශනය තමයි මේ ත්‍රිපිටකය තුල තියෙන්නේ. ඒ තුල කිසිදු විදිහේ පෘථග්ජන කෙනෙකුගේ මතවාද මේ දර්ශනය තුල නැහැ. ඒක යම් කිසි විදියක විකාශනයක් වුණා නම්, සංස්කරණයක් වුණා නම්, ඒක නෙක්ලේසිය මනසක් සහිත රහතන් වහන්සේලගේ අතිම්ම තමයි ඒක සංස්කරණය වුණේ. ඒ තුල කිසිදු විටක කෙලෙස් වලට රින්ගන්න වැරදි මතයකට පිවිසෙන්නට කිසිදු විදියක අවකාශයක් නැහැ. ඒ නිසා අපි මුල් බුදු සමිධියේ සැලකෙන තේරවාදී ත්‍රිපිටකය මුල් බුදු සමිධියට පිළිගන්නේම. හැබැයි මුල් බුදු සමිධියේ සමහර දෙනා හිතන් ඉන්නේ පශ්චාත්කාලීන ලියපු ග්‍රන්ථවල තියෙන කරුණ තමයි හිතාගෙන ඉන්නේ. නමුත් මේව එහෙම නෙවෙයි. මේව තනිකරම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම වර්ධනය වෙච්ච ආනන්ද ස්වාමීන් වහන්සේ, උපාලි ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාගේ මුඛ පරම්පරාවෙන් රැගෙන ආපු කරුණ විදිහට අපි සලකන්නේ. සමස්තමාරගේ අදහසෙන් මේ බුදු සමයේ බ්‍රහ්ම සංකල්පය ඇතුළු වෙච්ච අවස්ථාවක් කියලා. මොකද ලෝකේ බොහෝ දෙනා මහා බ්‍රහ්මයට ගරු කරපු කාලයක්, මහා බ්‍රහ්මයා නිසා ලෝකේ පැවතෙනවා, මහා බ්‍රහ්මයාගේ පාලනය තුළ ලෝකේ පවතිනවා කියලා බොහෝ දෙනෙක් හිතාගෙන හිටියා. අන්න ඒ සංකල්ප බුදු දහම තුළට රිංගගත් අවස්ථාවක් කියලා සමහර අය සැක කරනවා. නමුත් වෙනතනි බුදුහාඳුරන්ගේ උපතේ ඉඳන් බුදුහාඳුරෝ පස්මා බැලුම් බලලා ඒ මුල් අවස්ථාවේ පටන්ම මේ ලෝකෙ ඉපදෙන කලින් ඉඳන්ම උන්වහන්සේගේ චරිතය සමග දේවරු බ්‍රහ්මයකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ සම්බන්ධයකටම යනවා. බුදුදහමෙන් නිර්මාණවාදී දෙවියෙක් නොපිළිගත්තා. දේව සංකල්පය දෙවියන් ලෝකේ ඉන්නවා කියලා බ්‍රහ්මයන් ලෝකේ වැඩ සිටිනවා කියන කාරණය බුදුසමතුල ස්ථාපිතයි. දැන් කාලේ අපට විද්‍යාව දිනුව නැහැ කියලා අපි හිතුවට ඒක ලොකු දිනුවක් නෙවෙයි. දැන් කාලට වඩා සාමාන්‍ය මිනිසුත් ලෝකේ බ්‍රහ්මය ඇසුරු කරන දෙවි දේවතාවුන්ගේ සම්බන්ධතා තියෙන මිනිස්සු ඒ කාලේ හිටියා. ආධ්‍යාත්මික දිනුව වෙලා දැන් ඇතැම්මිට ලෝකේ අපි දිනුව කියලා කියන්නේ මේ භෞතික වාදයක දිනුව වෙච්ච කාලයක්. මේ බඩමුට්ටු ටිකක් දිනු කරලා තාක්ෂණය දිනු කරපු කාලය. නමුත් මේට වඩා මනස දිනු කරලා අපු දිනුවක් ඒ කාලේ තිබුණා. බුදුහාමර 15 වෙනි මිට කර්මයේ ලෝකයේ බොහෝ දෙනෙක් පිළිගන් තිබුණේ. දෙවියන් බ්‍රහ්මයන් සියසින් දැකපු අය හිටියා. දවල් කාලේ මනුස්ස ලෝකේ කැම කාලා දිවා විහරණය කරන බ්‍රහ්ම ලෝකයේ ගිහපු මිනිස්සු හිටියේ ඒ කාලේ අසිත තාපසේ වගේ. ඒ වගේ සමාජයක තමයි බුදුහාමර 15 වෙනි. ඒ 15 වෙච්ච කාලෙක උන්වහන්සේට මේ ඇති වෙච්ච සිතුවිලි ගැන හිතනකොට ධර්මය අනිත් කරුණුත් එක බලනකොට මේක ගැටමක් නැහැ. තිනතුනි ඊළඟට බුදුරජාණන් වහන්සේ කලින්ම බැලුවා මම කාටද මුලින්ම ධර්ම දේශනා කරන්නේ කියලා. පින්නතුනි බුදුහාඳුරන්ට මුලින්ම කෙනෙක් ගියා මේ ධර්මයේ දේශනා කළොතින් ඉක්මනටම අවබෝධ කරගන්න පුළුවන් අඩුම කෙලස් තියෙන පුද්ගලයන් කවුද කියලා. ඒ අවස්ථාවේදී උන්වහන්සේට කෙනෙක් ගියා. උන්වහන්සේට කාලයක් ගුරුවරේ වෙච්ච ආලස්සාලාම කියන තැනත්තා කෙනෙක් ගියා. ඔහු සමග එකට ධ්‍යාන වැඩුව බුදුහාඳුර කාලයක්. බොසත් කාලේ, තාපස්තුම කාලේ. උන්වහන්සේ දැක්ක ඔහු බොහෝ කාලයක් හිටින කරපු කෙනෙක්. බොහෝ කාලයක් කෙලස් අඩුව හිටිය කෙනෙක්. ඒ වගේම සිහිය නෝන දිනු කරපු නුවණැති කෙනෙක් බව බුදුහාඳුර දැනගත්තා. ධර්මයේ දේශනා කරා නම් ඉක්මනටම අවබෝධ කරගන්න තිබුණු කෙනාම ඔහු කියලා දැනගත්තා. මොකද ඔහු සමතෙන් වා දිනු කළ තිබුණේ. ඊළඟට බැලුව දැම්ම කොහෙද ඉන්නේ කියලා. බලනකොට මොකද වෙන්නේ කියේ? ඔව් දවස් 7කට කලින් යන්නේ කියලා කියනවා. බුදුන් සඳහන් කරන අනේ මොහොත මේ ලබාගත්තු තත්ත්වය, මේ ලබාගත්තු ධානත් ඔහුට මහා අනර්ථය වෙනස හේතුණා නේද? ඔහුගේ මහා අභාග්‍යයක් නේද කියලා බුදුහාමරණ කියවුණා. ඊළඟට බැලුවා කාටද කියලා ධර්ම දේශනා කරන්න. ඊට පස්සේ පෙනෙන්නේ කවුද? ඊට පස්සේ උද්දකරාම පුත්ත කියලා ඊළඟ කෙනා පෙනී ගියා. ඔහුත් පින තුනේ නේව සංඥා නාසංඥා කියන ධර්මාම හිත දිනු කරපු කෙනෙක්. පින තුනේ බලනකොට ඔහු ගැන ඔහු ඊට කලින් දවස් රාත්‍රියේ මේ කියලා. දැන් අඩු ගානේ බ්‍රහ්ම ලෝකේ හරි හිටියනම්, රූපාචර බ්‍රහ්ම ලෝකේට හරි හිටියනම්, හැතැමිට බුදුහාම ඊට කියලා හරි බණ කියනවා. නමුත් මේ දෙන්නම ඉපදුනේ කොහෙද? අරෝපාචර බ්‍රහ්ම ලෝකවල, රූපයක් නැති බ්‍රහ්ම ලෝකවල ඉපදුනේ. ඒ ධානවලින් හිත සමාධිමත් කරගත්තට පස්සේ පින තුනේ ඒ ධානයේ තියෙන සුවේ නිසා ඔහු ඒකටම නැඹුරු වෙලා ඉන්නේ. ඒක තමයි ධානවල ස්වභාවය. පින්නතුනේ නේව සංඥා නාසඤ්ඤතනේ කියලා කියන්නේ මහා කල්ප 84000ක් අවශ්‍ය තියෙන ආසභාවය. මහා කල්ප 84000ක් කියන්නේ එක දිගටම බුදුහාඳුර පහළ වෙනවා නම් මහා භද්‍ර කල්ප විදියට බුදුහාඳුර ලක්ෂ 2ක් විතර පහළ වෙන කාලය. ඒ තරම් අතිශය දීර්ඝ කාලයක් පින්නතුනේ ඔහු කාලය ගත කරන තැන්වල ඉපදීම බුදුහාමර සඳහන් කරන්නේ මහා අභාගියක්, මහා අවසනාවක් කියලා. බුදුහාඳුරු කෙනෙක් බුදුහාමුදුරෝ සිත මිස කය නැති. ඔව් සිත තියෙන කය නැති. එතකොට පින්නතුනි බුදුහාමුදුරෝ සඳහන් කරන එක මහා අභාග්‍යයක් කියලා. පින්නතුනි මනස රෝගෙත් ඔබ බලන්න. කෙනෙකුට තියෙන ලොකුම අභාග්‍යය මොකද්ද? පින්නතුනි දැන් මෙතන ඇත්තෙම මේ අපි සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ධර්මයේ අහන්නට අවස්ථාව ගිලිහිම තමයි කෙනෙකුට තියෙන ලොකුම අභාග්‍යය කියලා. දැන් මනස ලෝකේ පින්නතුනි කෙනෙකුට තියෙන දැන් අපි හිතනවා දරුවන් නොලැබීම, විවාහ වෙන්න නොලැබීම, දරුවන්ගේ ආබාධ දැන් මේවනේ අපි දැන් මේට මහ ලොකු ගැටලු විදිහට සලකන්නේ නේද දුක් හැදීම. පින්නතුනි බුදුදහමේ හැටියට මේ කිසිම දෙයක් මහා අභාග්‍යයක් නෙවෙයි. රජ කෙනෙක් වුණත් දරුවෝ 10 දෙනෙක් වෛද්‍ය ඉංජිනේරුව මහාචාර්යවරු වුණත් ලෝකයේම අයිති කෙනෙක් වුණත් පින්නතුනි දහමක් අහන්නට යම් කිසිම අවස්ථාවක් නොලැබුණොත් විශේෂයෙන් බුද්ධෝත්පාදන කාලයක කීපදෙලා ඒක තමයි පින්නතුනි කෙනෙකුට තියෙන මහත්ම වූ අභාග්‍යය. ඊට වඩා අභාග්‍යයක් කෙනෙකුට නැහැ ජීවිතේ. ඒ වගේම පින්නතුනි කෙනෙකුට තියෙන ලොකුම භාග්‍යය මොකද එහෙනම්? ජීවිතේ මොන ප්‍රශ්න තිබුණත් පින්නතුනි කෙනෙකුට ධර්මය අහන්න අවස්ථාව ලැබෙනවා නම් ඒ ඇහෙන අවස්ථාවේදී සමන්ගේ සිහිනුවන හරියට තියෙනවා නම් පින්නතුනි එතනස තමයි භාග්‍ය සම්පන්නම කෙනා මේ ලෝකේ. එනිසා ඔබේ භාග්‍ය ලබාගෙන තියෙනවා. එනිසා ආරහත කාලාම උද්දකරම් පුත්‍රට වඩා පින්නතුනි අපි භාග්‍ය සම්පන්නයි. ඕන් පින්නතුනි මුළු ජීවිත කාලයම ධානය වඩලා සම්පූර්ණම දුෂ්කර ප්‍රතිපද අනුගමනය කරලා ඒ කාලේ දිනු කරන්න පුළුවන් ඉහළම මානසිකත්වයකට හිත දිනු කරපු අය. සාර පරිත්‍යාගයෙන් කළා. නමුත් ඒ සංස්කෘතියත් බුදුහාමර සැලකුවේ මහා අභාග්‍යයක් කියලා. ඊට පස්සේ බුදුහාමර කල්පනා කළා ඊළඟට මම කාටද ධර්ම දේශනා කරන්න කියලා. එතකොට උන්වහන්සේට පෙනෙන්නේ කවුරුන්ද? ඊට පස්සේ පෙනෙන්නේ ගියා සමනුස් සමග එකට හේතිය තමට උපස්ථාන කරපු එකට බණ භාවනා කරපු පස්තක මහණුන් තමයි ඊළඟට පෙනෙන්නේ. කොණ්ඩඤ්ඤ, වප්ප, බද්දිය, මහානාමස්සජි කියලා. ඊට පස්සේ බැලුව දැනට මේ අය කොහෙද ඉන්නේ කියලා උන්වහන්සේට පෙනෙන්නේ ගියා බරණැස ඉසිපතනේ මිගඩාය මෙයා ඉන්නවා කියලා. ඊට පස්සේ මේ ඇස් සොයාගෙන බුදුහාඳුරෝ පාදම්ෙන් වැඩම කරා බොහොම දිගු ගමන් මගක් මේ දිගු ගමන් මග ගවාගෙන යද්දී උපක කියන ආජීවකයා එක්තරා ආගමික පූජකවරයෙක් උපක කියන මෙයා බුදුහාඳුරට මුණ ගැහුණා. උපක කියලා කියන්නේ පින්නතුනි පූජනීය පූජක ජීවිතයක් ගත කරපු කෙනෙක්. බුදුහාඳුරු මුණ ගැහෙන උන්වහන්සේගේ ශරීර වර්ණය දැකලා මම පැහැදුනා. උන්වහන්සේගේ දැක්මෙන් ප්‍රසාදයට පස්සේලා ඇහුවා ඔබ කවුද කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කළා සම්බා විභෝ සබ්බ විදෝ හමස්මි සබ්බේසු ධම්මේසු අනුපලිට්ඨෝ සබ්බං යහව තණ්හක්ඛයෝ තණ්හක්ඛේ විමුක්තෝ සයං අභිඥාය කමුද්දි මත්තනෝ කියලා. මේදී සඳහන් කරනවා මම ලෝකයේ ඉක්මවලා ලෝකෙම අවබෝධ කරගෙන කිසිදු දහමක නොවැළී තෘෂ්ණාව දුරු කළා විමුක්තියට පත් වෙච්ච කෙනෙක් තමන්ම තමන්ගේම මගේම ඥාණයෙන් යථාබෝධය කරපු කෙනෙක්. එනිසා මට කියලා වෙන ගුරුවරයෙක් පෙන්වන්න බෑ කියලා. නමේ ආචාර්යෝ අත්ථි සදිසෝමේන විජ්ජති සදේවකස්මින් ලෝකස්මින් නක්ති මේ පටිපුබ්බලෝ. මට ගුරුවරයෙක් නෑ. හැම දිසාවම බැලුවත් සම්බුද්ධත්වය සඳහා මට ගුරුවරයෙක් නෑ. දෙවියන් සහිත ලෝකයේහි මට සමාන පුද්ගලෙක් නෑ කියලා. දැන් මේක කෙනෙකුට කියන්න පුළුවන් ආඩම්බරේ කියන කතාවක් කියලා. මේක බුදුහාඳුරම බුදුහාඳුර ගැන කරපු විග්‍රහයක් මේක. දැන් බොහෝ විට අපි ගැන අපි විග්‍රහ කරනවානේ. නමුත් අපි ඒ කරන්නේ ඇතැමිට කෙලෙස් සහිත සක්කාය දිට්ඨි සහිත අපි කරන්නේ. නමුත් මේ ක්ලේශීය මනසකින් ලෝකයේ සැබෑ සත්‍යය බුදුහාඳුර සඳහන් කළා. ඒ වගේම බුද්ධත්වයට පත් වෙලා රහතන් වහන්සේලා සිටියේ සමහර කාලවල බුදුහාඳුර සඳහන් කරන ලෝකයේ සැනසීමෙන්ම සෙතට වෙන කෙනෙක් ඉන්නවනම් මමත් ඒ කෙනකින් එක්කෙනෙක් කියලා. දැන් රහත් වුණාට පස්සේ බුදුහාමඳුර විතරයි රහතන් කියලා කිව්වේ නැහැ. එහෙම සැතප නැහැ අතුනි මමත් එක්කෙනෙක් කියලා කිව්වා. නමුත් මෙතෙන්දි තාම රහතන් වහන්සේ ලෝකේ පහළල නැහැ. සම්මා සම්බුදුරජාණන්සේ කෙනෙක් කොහොමත් මේ කල්පය IP වෙන්නේ නැහැ. පින්නතුනි එක බුදුරජාණන් වහන්සේ කාලේ ඒ සීමාව තුළ බුදුරු දෙන්නේ පහළවන්නේ නැහැ. උන්වහන්සේ අපටි පුද්ගලයේ වාසිත සමාන කරන්න පුළුවන් කෙනෙක් නැහැ කියන කතාව තමන් ගැන තමන්ම විස්තර කළ දුන්නා. අහන්නේ අරහාලෝකේ අහං සත්තානුත්තරෝ ඒකෝන් මේ සම්මා සම්බුද්ධෝ සීති භූතෝස්මිනී පුතෝ. මම ලෝකේ රහතන් වහන්සේ කෙනෙක්. මම ලෝකේ අනුත්තර වූ සංස්කෘවරයා. එකම සම්මා සම්බුද්ධ මම නියුණු කෙනෙක්, සීලයට කෙනෙක්. රාග දේශ මොහ කියන මහා ගිනි දැල් වලින් නිවිලා සැනසූ සීලයට කෙනෙක් කියලා සඳහන් කළා. ධම්මචක්කම් පවත්තේතුම් ගච්ඡාමි පාසනම් පුරං අන්ද භූතස්මින් ලෝකස්මින් ආහච්ඡන් අමත දුන්දුබේ. ධර්මචක්‍රේ පවත්වන්නට දහම් සත පෙරවරට මම බරණැසට යන ගමන්නේ. උන්වහන්සේ දේශනා කරනවා කොහොමද කොයි වගේ ලෝකයකටද අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන් වෙලී සිටින ලෝකයට මම අමෘතය නැමැති බෙරය වාදනය කරන්න මෙයන්නේ. අමා බෙරය වයන්නයි මම මෙයන්නේ කියලා. අමෘතය නැමැති ධර්මය දේශනා කරන්න මෙයන්නේ ලෝකෙට කියලා. පින්තුනි මෙහෙම සඳහන් කළාට පස්සේ උන්වහන්සේ සඳහන් කළා තමන් අනන්ත ජින කියලා. කෙනෙක් දිනපු තැනැත්තේ කියලා බුදුහාම තවදුරටත් තමන් වහන්සේ ගැන උපකට විස්තර කළා. උපක ටිකක් ආඩම්බර කෙනේ. ඔහු තරහතන වහන්සේ කෙනෙක් කියලා හිතන් හිටියේ. එහෙම කෙනෙක් එහෙම දෙයක් එහෙම කෙනෙක් වෙන්නත් පුළුවන් කියලා ඔළුවත් තනලා ගියා. බුදුහාම අනේ නම් බුදුහාම මට ධර්ම දේශනා කරන්න කියලා ඔහුට ඒ වාසි ලැබුණේ නැහැ. පස්සේ ආවා. පින්තුරි මේ ඔක්කොම වැළකුණේ ඇයි? කාලා කාලමත් අයින් වුණා, උදකරම් පුත්තත් අයින් වුණා, තපස් බලක දෙදෙනාත් පැත්තකට අයින් වෙලා ගියා, උපකට විසි වෙලා ගියා. ඇයි මේ ඔක්කොම උනේ? පින්තුනේ කල්පයක් පුරා ප්‍රාර්ථනා කරගෙන අපි කෙනෙක් ඉන්නවා. පළමුවෙන්ම ධර්ම ශ්‍රවණය කළා, පළවෙනි ශ්‍රාමකේ වෙන්න. ඔව් මේ එතෙන්ට තමයි මේ වාතාවරණය සකස් වෙන්නේ. පින්තුනේ ලෝකයන්ගම ධර්මතා තියෙනවා. ඒ ධර්මතා ළඟදී අනිත් දේවල් වැළකීලා යනවා. මේක තමයි ලෝක යථාර්ථය. මේක යම්සු පුද්ගලයන් කරන දෙයක් නෙවෙයි. ඒ ධර්මතා මගින්ම මේ දේවල් වෙනවා. දැන් අපේ ජීවිතවලත් මේ වගේ දේවල් වෙනවා. හොඳ පැත්තට වෙන්න පුළුවන්, නරක පැත්තට වෙන්න පුළුවන්. ඇතැම් විට ඔබට මේ දහම ලැබෙන්න මෙතෙන්ට එන්න ඔක්කොම කඩේම් දෙක පසු කරගෙන මෙහිවිල තියෙනවා. ඇතැම් විට කාගෙන් හරි වෙනස්කමක් වෙලා ඉන්න තැන යන්න කියලා මේ මෙහාට ආපු නිසා තමයි ඇතැම් මේ බණ හැන්නේ. ඇතැම් විට හොඳ බහව මහන්සියෙන් ආව වෙන්නත් පුළුවන්. ඇතැමිට යම් කිසි කෙනෙක්ගේ කරදරයක් නිසා ඔබ මේ ප්‍රදේශයට ආවා වෙන්නත් පුළුවන්. ඒ ඔක්කොම වගේම ඇවිල්ලා මේ දහමට තමන් එනවා තමන්ගේ ප්‍රාර්ථනාවත් එක්ක. දැන් බුදුහණන් කාලේ වගේ එක්තරා කාන්තාවක් හිටියා. එයා හරියම ලස්සනයි. ධනවත් කෙනෙක්. සිටුවරේ ගිහිනියක්. මෙයාට විවාහ කරලා දුන්නයි කිසිම කෙනෙක් මෙයාට කැමති නැහැ. ගතිගුණත් හොඳයි. අන්තිමට හොරෙකුට විවාහ කරලා දුන්නා. හොරත් එපයි කියලා ගියා. ධානයක් දේවා ඔක්කොම දාලා ගියා. පින්තුනේ ඇත්තම මේක උනේ කර්ම දෝෂයකට උනේ. නමුත් එයා කල්පනා කළා මට මේක හොඳ මාස්කා කියලා බුදුහාමරගෙන් බණ අහලා ධර්මයේ සරණ ගිහිල්ලා මෙයා මහාන වෙලා රහතන් වහන්සේ කෙනෙක් වුණා. ඒ නිසා යම් යම් දේවල් කර්මයකදී වුණත් තමගේ ප්‍රාර්ථනා ඉස්මතු වෙලා ඒ සියල්ලක්ම දහම් පැත්තට යොමු කරගැනීමේ වාසිය තියෙනවා. ඒ නිසා කර්ම චක්‍රය අපට ධර්ම චක්‍රයෙන් ජය ගන්න පුළුවන්. එනසා කර්මානුකූලව ලැබෙච්ච යම් යම් අවාසි අපේ ජීවිත තුළ තියෙනවා. නමුත් වෙනතුන ඔබ දහමිස් මත කරෝතින් ඔබේ පුණ්‍ය මහිමය ඔබේ කුසල චේතනා නිතරම වැඩෙන මාවතක ඔබ ඉන්නවා නම් ඔබට ඇතැමිට කර්මානුකූලව ලැබිච්ච දුර්වල විපාක හොඳ පැත්තට යොමු කරගන්න පුළුවන්. ඒක තමයි ඒ නිසා තමයි අපි අපට දහම අවශ්‍ය වන්නේ. ඒ නිසා අපිට නිතරම කියන්නේ හොඳ මානසිකත්වයක ඉඳගෙන නිතරම මෛත්‍රිය ප්‍රඥාව දිනු වෙන වැඩ පිළිවෙලක නිතරම ඉන්න. ප්‍රතිඵල ටික ලැබෙන කියලා අමුතුවෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. දැන් ගහකින් අනේ මට ගෙඩි ඕන, මල් ඕන, හොඳ පොළ ඕන කියලා ගහේ පොළ වලින් ඇත්තට මල් ගෙඩියෙන්නේ නැහැ. ඔබ මොකද කරන්න ඕන? අපි කරන්න ඕන ගහේ මුලට වතුර ටික, පොර ටික දෙනවට දාන එක. මල් එන එක, ගෙඩි වෙන එක ගහේ ධර්මතාවයක් ඒක. එනිසා පිනතින අපට නිතරම අපේ හිත අකුසල දුරු කරලා නිතර සම්මාදිතිය යුතුව අකුසල් දුරු වෙන විදියට, කුසල වැඩෙන විදියට, සමථ දර්ශන වැඩෙන විදියට හොඳ මානසිකත්වයක නිතරම ඉන්න. හැම මොහොතෙම හිත මානසිකත්වයේ දිනන නිදකින්. එතකොට තමන්ට තියෙන ලෙඩ දුක් අඩු වෙනවා, ලෙඩ දුක් හැදුනත් ඒවට ඉක්මනට ප්‍රතිකාර ලැබෙනවා. ඇතැම් දෙලෙඩේම සමථ විදර්ශනාවට හරව ගන්න පුළුවන්. ඒ හැම පැත්තටම සමථ වාසිතික ලැබෙනවා. තමන් දිනපතාම තමන්ගේ කුසල කර්ම ශක්තියෙන් ප්‍රබල කරගන්නවා. අකුසල දුර්වර කරගන්නවා. තමන්ගේ සැනසීම තමන් විමුක්තිය කරා තමන් යොමු වෙන කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුනේ ඊළඟට උන්වහන්සේ මරණසට යන තීරණය කළා. යන ගමන මේ වැළපුණේ පින අනේ සියල්ලක්ම වැළපුණේ මේ කොණ්ඩඤ්ඤාම් දුරන්ට තාපසතුමාට පළමුවෙන්ම බණහලා ප්‍රථම ශ්‍රාවකයා වීමට උත්සන්නද ප්‍රාර්ථනාවයි දැන් මේ සමුරුද වෙන්න යන්නේ. ඔවුන් ස්නාගෙන බරණැසට ගියා. යනකොට ඈතදීම මේ පස්වක මහණුන් දැක්ක බුදුහාර වඩිනවා හරියම ලස්සනට බැබලි බැබලි. ඒ කාලේ මුණ ගෙහෙච්ච කාලේ අර කලන්තේ හැදිලා වැටිලා දුෂ්කර ක්‍රියා කරන කාලේනේ. ශරීරෙම වාල් දුරවල වෙන විරූප වෙල තිබුණේ. මේ ඈ දැක්ක දුරදී මෙනකොටම දැන් ඔන්න සිද්ධාර්ථවස්තුම හරියම ලස්සනයි දැන් ඉතින් ඔන්න සුගෝභෝගී ජීවිතයක් ගත කරන තමයි කියලා මෙයාට අර කලින් තිබෙන ප්‍රසාදේ නැති වුණා. යැයි හිතාගෙන ගියේ දැන් මේ කාමසුගලේ කණියෝගෙට ගිහිල්ලා දැන් මේ ධර්ම මාර්ගයෙන් දුර වෙලා ඉන්න කියලා, බැහැරලා ඉන්න කියලා. එනිසා මම තීරණය කළා අපේ යාළුවෙක් හින්දා අපි ආසනයක් විතරක් දෙමු, වෙන මොකුත් දෙයක් කරන්න ඕනේ නැහැ කියලා. නමුත් බුදුහාරගේ තියෙන පුණ්‍යකාමි බව නිසා උන්වහන්සේ ළං වෙනකොටම මෙයාට එහෙම ඉන්න බැරි වුණා. මෙයා එක්කෙනෙක් ඉස්සරහට ගිහිල්ලා පිළිගත්තා. අනිත් අය උන්වහන්සේව යවච්ච දේවාජික ගත්තා. පැන් ආදිය පූජා කළේ සියල්ලක්ම උන්ට නිරායාසයෙන් කරන්න වුණා. බුදුහාමරගේ තියෙන භාග්‍යමත් භාවය නිසා කෙසේ වෙතත් බුදුහාමරට ආසන දීලා උන්වහන්සේත් එක්ක කතා බහ කරනකොට බුදුහාමර සඳහන් කළා උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ ලබා නැත්තා කියලා. නමුත් පින්තුනේ මේ අය පිළිගත්තද? මේ අය පිළිගත්තේ නැහැ. බුදුහාමර කිව්වා නැම්මම් සම්බුද්ධත්වයට පත් වුණා කියලා. මේ අය කියනවා ආවුසෝ කියලා කතා කළේ. ආවුසෝ කියන්නේ මිත්‍රයෙකුට ආමන්ත්‍රණය කරන විදිහ යහළුවෝ වගේ. බුදුහාමර කිව්වා මට ආවුසෝ කියලා කියන්න එපා කියලා. එහෙම බුදුහාමරගේ බුදුහාමරට 아무ත සක්කාය දෙකක් තිබුණ නැහැ. ඒක කියන කේගුණට අවශ්‍යයි. ඒගොල්ලන්ට අකුසලයක් කියගන්න. ඒ නිසා කරුණාවෙන් කිව්වා ආවුසෝ කියලා කියන්න එපා. මම දැන් සම්මා සම්බුද්දත්වයට පත් වෙලා ඉන්නේ කියලා. මේ අහනවා ඒ කාලේ අච්චර දුෂ්කරක්‍රියා කළවත් බැරි වෙච්ච එක ඔබ කොහොමද මේ සුඛෝභෝගී ජීවිතයක් ගත කිරීමෙන් ලබා ගත්තේ කියලා උත්සාහ කළා. තුන්වෙනි වතාවට අන්තිමට පින්නතුනේ බුදුහාමුදුරෝ අහනවා මම මීට කලිනුත් මම සම්මා සම්බුද්දස්ත්‍යය කියලා කියලා තියෙද කියලා. එතකොට තමයි මේ දෙන ගැස්සරුනේ. පින්නතුනේ මේ අය බුදුහාඳුරෝ ආත්ම භාවයකදී දෙහිකට හැම්බෙච්ච ඇනිවේ සසර බොහෝ කලක් එකට ආපු අය මේ. විශේෂයෙන් කොණ්ඩඤ්ඤාමුදුරෝ කලක් ඇසුරු කරපු කෙනෙක් මෙයා. ඒ විතරක් නෙවෙයි ඔබ දන්නවා මෙයා සම්භාවයේදී නම් සබන උස්වේදී බමුණන් 108 දෙනෙක් රැස් වෙච්ච අවස්ථාවේදී. එයින් 107 දෙනෙක්ම මොකද කිව්වේ? ඇඟිලි දෙකක් උස්සල කිව්වා ගිහි ගේ හිටියොත් සම්පිත රැජ වෙනවා, පැවිදි වුණොත් බුදු වෙනවා කියලා. ඒ 107 දෙනෙක් මෙහෙම කියද්දි තනිය ගිල උස්සලා වයසෙන් අඩු වුණත් ඉහෙළම ප්‍රඥාවෙන් යවස්ථාගීතේ මේ කොණ්ඩඤ්ඤා කිව්වා තනිය ගිල උස්සල දෙකක් නෙවෙයි කයි අනිවාර්යෙම බුදු වෙනවා කියලා. එහෙම අර මහා ප්‍රඥ බමුණන් අභියස සිංහනාද කරපු ප්‍රඥාවන්ත මේ කොණ්ඩඤ්ඤනාද කියන්නේ ඔබ බුදු වෙලා නැහැ කියලා. ඇයි මේකට හේතුව? ඔහුගේ දැනුමෙන්, ඔහුගේ ප්‍රඥාවෙන් ලක්ෂණ ශාස්ත්‍රය අධ්‍යයනය කරලා අර වගේ ප්‍රකාශයක් කළත් ඒ දැනුමට වඩා මොල් සමාජයේ, ಭಾರತೀಯ සමාජයේ දැඩි දෘෂ්ටියක් තිබුණා විමුක්තිය ලබන්න නම් ශරීරයට දුක් දෙන්න ඕනෑ මේ කියලා. ඔහුගේ දැනුම, ඔහුගේ ප්‍රඥාව දෘෂ්ටියට යට වුණා. ඒ නිසා තමයි මෙහෙම මුලින් පිළිගන්න සූදානම් වුණේ නැත්තේ. හැබැයි බුදුහාඳුරෝ මේ පෙරම් පුරණ කාලය තුළදීම උන්වහන්සේ පුරපු සත්‍ය පාරමිතාවේ බලය තිබුණා. අන්නේ සත්‍ය පාරමිතාව තමයි මේ අවස්ථාවේදී උන්වහන්සේ සම්පත කළේ. කොණ්ඩඤ්ඤණිය ඇහුවට පස්සේ මම කවදාවත් මේ වගේ ඔබට ප්‍රකාශයක් කළා කියලා දෙක ඇහුවට පස්සේ උට තේරුම් ගියා කිසි දවසක මෙයා සම්භාවිතරක් නෙවෙයි, මේ පෙරම් පුරව සසර ගමනදිම බොරු කියපු කෙනෙක් නෙවෙයි කියලා. වැරදීම කිමත් බොරුවක් කියලා නැහැ. ඒ දෙන්නේ පින්නතුනේ තුන්වෙනි අවස්ථාවේදී මේ ප්‍රකාශය කරාට පස්සේ මෙයා පිළිගත්තා. මෙයා එහෙම තැතිම මුලින් පිළිගත්තේ කොණ්ඩඤ්ඤණිය පිළිගත්තේ. කොණ්ඩඤ්ඤණිය සාරස්තුමා මුලින් පිළිගත්තා සිද්ධාර්ථ තාමසතුමා සම්මා සම්බුද්දට පත් වෙලා කියලා. එහෙනම් බණහන්න කියලා ඔබ බණහන සූදානම් ගන්න මං විමුක්ති මාර්ගය දේශනා කරනවා. නිවන් මඟ නිවේ සැනසෙන මාර්ගය ඔබට දේශනා කරනවා කියලා දැන් මේ ධර්ම දේශනා කිරීම ආරම්භ කළා. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ කළ ධර්මය නිවී සැන්සීම ඇති කරන දහමක්. ඒ වගේම දහම් ඇස ලබා දෙන ප්‍රඥා ඇස ලබා දෙන දර්ශනයක් බුදුහාමුදුරු මේ දේශනා කරන්නේ. ඒ දේශනාව ආරම්භයේ බුදුහාමුදුරු දේශනා කරනවා ද්වේනේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. මහණෙනි අන්ත දෙකක් තියෙනවා, ඇසුරු නොකළ යුතු අන්ත දෙකක්. මොකද මුළු බාහිර ජන සමාජයේම පිළිගැනගෙන තිබුණේ එක පැත්තකින් දැරිය සැප විඳලා හරියට සැප දීලා විමුක්තිය ලබා ගන්නවා, නැත්නම් දුක් දීලා විමුක්තිය ලබනවා කියලා. බුදුහාඳුර ආරම්භයේදීම මේ අන්ත දෙකම ප්‍රතික්ෂේප කළා. ඒකක් නෙවෙයි. මෙතෙන්දී මේ පස්වග මහණුන් යනුවේ බික්කෝ කියලා. බික්කවේ කියලා. දැන් මෙයාලා පැවිදි වෙලා හිටියේ සම්බුත් සසුනේ පැවිදි වෙලා නෙවෙයි හිටියේ. සංසාරයේ බයන් එක තේටි බික්කෝ කියපු විදිහට සතර බිය දාන අර්ථයෙන් මොහොත බික්සුන් කියලා කියනවා. මොහොන් ඒ කාලේ විදිහට ශ්‍රමණ ප්‍රෝඥාවෙන් පැවිදිලා හිටියේ. සම්බුදු සසුනේ පැවිදුනේ පස්සේ පැවිදුක සම්බන්ධලගේ පස්සේ. හැබැයි මුණගැහිච්ච මුල් අවස්ථාවේදීම බික්කෝ කියලා අමතරණය කළා. එනිසායක ගැඹුරු අර්ථයකින් මේ සඳහන් කරන්නේ. එතකොට මේ අන්ත දෙක කියලා කියන්නේ පිළිතුරු කෙනෙකුට හිතන්න පුළුවන් මේ වා සැප විඳීම වා දුක් විඳීම කියලා මේ භෞතික දේට ආරෝපණය කළ ඔබට හිතෙන්න පුළුවන්. නමුත් පිළිතුරු මේ අන්ත දෙකෙන් බැහැර වෙනවා කියන්නේ ඊට වඩා ගැඹුරු අර්ථයක් මේ කියන්නේ. දැන් බුදුහාමුදුරුව වැඩ සිටියේ ජේතවනාරාමයේ ඇතුළු වෙන තැන කාපට් එක විතරක් පිළිතුරු කහවණු ලක්ෂයක් වටිනවා කියලා කියනවා. ඒක වටින්නේ සාමාන්‍ය ලෝකේට රහතන් වහන්සේලාට ඒක වටින්නේ නැහැ. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් කාමසුඛල කණියෝගේ දනබවනේ කියලා කියනවා. ඒ හිතිය ආවාස විහාරස්ථාන දෙස බලන විට ඇතැම් විට රජ මන්දිර වලට වඩා පාසු මන්දිර ස්ථාන. පින්නතුනේ මෙතන මේ කාමසුඛල කණියෝගේ සාර්ථකල මතන යෝගී කියලා කියන්නේ මේ දෙකෙන් මිදිච්ච ගමන්ම යාට මධ්‍යම ප්‍රතිපදාව අහු වෙනවා. දැන් ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නැසේවි සම්බා කියලා ඊළඟ අංග දෙක සඳහන් කරනවා. යෝචායන් කාමීසු කාමසු කාලේ කාම යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනිරි අනත් සංහිතෝ. හීන ග්‍රාම්‍ය අනත් සහිත ප්‍රචංජන මාවතක් තියෙනවා. අනිත් එක තමයි යෝචායන් අත්තකිල මසාන යෝගෝ දුක්ඛෝ අනිරි අනත් සංහිතෝ. දුක් දෙන මාවතක් තියෙනවා. මොකද අනාරිය උපසදාවක් තියෙනවා. මේ අන්ත දෙක කියලා කියන්නේ පින්නතුනේ අන්ත දෙක කියලා කියන්නේ සාස්ත්‍රත උච්ඡේද කියන දෘෂ්ටි දෙක ඇත නැත කියන අන්ත දෙක මේ. ඇත කියලා කියන්නේ යමක් ඇසින් දකිනකොට කනෙන් අහනකොට මේක ඇත කියලා මේකේ දිගින් දිගටම පැවතෙනවා කියන අන්තය තමයි ඇත කියන අන්තය. නැත කියන්නේ මේ කිසිම දෙයක් නැහැ කියලා නාස්තික දෘෂ්ටිය. උච්ඡේද දෘෂ්ටිය. පින්නතුනේ බුදුදහමේ කියන්නේ ඇත කිව්වත් අන්තයක් නැත කිව්වත් අන්තයක්. ඔබ කියනවා නම් මේ බාහිර රූපේ දැකලා මේ රූපේ තියේ කියලා ඒක සාස්ත්‍ර අන්තයට යනවා. මේ රූපේ නැත කියලා කිව්වද ඒකත් අන්තයක්. ඒතේතේ භික්ඛවේ උභෝ අන්තය අනුපගම්ම මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියලා කියනවා. මෙන්න මේ අන්ත දෙකෙන්ම මිදෙලා මධ්‍යම ප්‍රතිපදාවක් තමයි ලෝකයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන්නේ. මොකක්ද මේ මාවත? ඒ මාවත තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ පටිච්චසමුප්පාදය. අස්මින් සති ඉදං හෝති. මේ හේතු දෙක තියෙනකොට මේ ඵලය තියෙනවා. අස්මින් අසති ඉදං හෝති. මේ ටික නැති වෙනකොට මේක නැහැ. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මේ හේතු ටික ඉපදීමෙන් මේ ප්‍රතිඵල ඉපදෙනවා. ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. මේක නැති වෙනකොට මේක නැති වෙනවා කියන එක. යමක් හේතුන්ගෙන් හට ගන්නව නම් ඒ හේතු නැති වෙනකොට ඵලය නැති වෙනවා කියන එක. නැත්නම් යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන්නේ මේකට. යමක් හේතුන්ගෙන් හටගත්තනම් හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා කියන එක. ඒ වගේම මේකට පරිසම්පන්නය කියනවා. මේකට ඉදම්පච්චිතාව කියලා කියනවා. මේකට ආරේ ණය කියලා කියනවා. මේ වගේ හුඟක් වචන බුදුදහම තුල විහාර වෙනවා. මෙතන තමයි පිනතුනේ බුදුදහමෙහි තමන්ගේ ගමන් මඟ තීරණය කරන ප්‍රධාන සම්ස්ථානය. ඇත නැත කියලා අන්ත දෙකින් දුර වෙච්ච කෙනාටයි මැදමාවතක් මධ්‍යම ප්‍රතිපදාවක් අහුවෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ වා කෑම කනවා නම් ඒකත් හොඳ නෑ, කෑම නොකා ඉන්නවා නම් ඒකත් හොඳ නෑ, මැදමාවත අනුගමනය කරන්න කියලා නේ කියන්නේ. වැඩිපුරම දේවල් නොකර මධ්‍යම ප්‍රමාණයට යමක් කළොත් අපි කියන එක මැදමාවද කියලා. නමුත් වෙනතන ඒක බුදුදහමේ මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ නෑ. බුදුදහමේ මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳ අවබෝධයේ සහිතව, දුක හා දුකේ නැතිවීම පිළිබඳ අවබෝධයේ සහිතව, ඇත නැත එමත් නැත්නම් සාක්ෂත උච්ඡේද කියන දෘෂ්ටි දෙකෙන් දුර වෙච්ච කෙනාටයි ඒ ළඟට ඔහුගේ නිවන් මාර්ගයේ මඟ විවර වෙනවා. ඔව් ඇත කියන අන්දෙට යන්නේත් නැහැ, නැත කියන අන්දෙට යන්නේත් නැහැ. මේ පංච බලස්කන්ධය සමුදේ වය දකිමින් තමයි මෙතන ඉඳන් තමයි ඔහුගේ ගමන මඟ ආරම්භ වෙන්නේ. මේක දේශනා කරපු ගමම්ම පින්නතුනි ඊළඟට බුදුහාඳුරු දේශනා කරන මොකද්ද මධ්‍යම ප්‍රතිපදාව කියලා අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කරුණු ටික දේශනා කරා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන සම්මා දිට්ඨියෙන් පටන් අරන් සම්මා සමාධිය දක්වා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කරුණු අට පිළිවෙලින් දේශනා කරා. ඊට මුලින් පරිසම්පාදේ දේශනා කළා. ඊළඟ ආශ්‍රිත මාර්ගයේ දේශනා කළා. ඒ ළඟටම පින්නත ඊළඟට මොකද දේශනා කරන්නේ? ඊළඟට චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. කතමංචාවසෝ භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං. ඔන්න දුක කියන්නේ මොකද්ද? දුක සමුදය කියන්නේ මොකද්ද? දුක නිරෝධය කියන්නේ මොකද්ද? දුක නිරෝධ ගාමිනී මාර්ගය කියන්නේ මේ ඔක්කොම පින්නතුනි ධර්ම මාර්ගයේ ඉදිරියට යද්දී ඔබ හොඳට මතක තියාගන්න ඔබ අහන්නේ සැබෑ ධර්මයක් නම් බුදුහාමුදුරුවෝ දේශනා කළා ධර්ම කතිකයක් කියන්නේ කොහොමද කියලා. දැන් අදත් අපි කියන්නේ ධර්ම කතිකෝ කියලා නේද? විචිත්‍ර ධර්ම කතික නැත්නම් කාලින ධර්ම දේශක එහෙම කියලා කියනෝනේ නේ. දැන් අපි විචිත්‍ර ධර්ම කතික කියන්නේ කාටද? හුඟා කිනායන කතා කියනවා නම් නේද? හුඟා කහනකොට සතුටෙන් ඉන්නවා නම් බඩාල්ලාගෙන hina වෙන්න පුළුවන් කතා කියනවා නම් අපි කියන ඕන්න හරියම මරු බණක් කියලා. කාලින ධර්ම දේශනාවක් කියලා. පින්නතුනේ මේක නෙවේ දහම් මග කියලා කියන්නේ. සැබෑ ධර්මයේ කියලා කියන්නේ ධර්ම කතිකයක වෙන්න නම් පින්නතුනේ දුකේ හට ගැනීම, නිරුද්ධ වීම පැහැදිලි කරලා දෙන්නට ඕන. අහන ශ්‍රාවකයන්ට ලෝභ, ද්වේෂ, මෝහ විශේෂයෙන් මෝහය අඩු වෙන විදිහේ දහම් මග ඒ දේශනාව තුළින් ප්‍රකට වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ඒක විචිත්‍ර ධර්ම දේශනයක් වෙන්නේ. එහෙම වුණොත් තමයි ඒක සැබෑ ධර්ම දේශනාවක් වන්නේ. බුදුදහමේ පින්නතුනේ කාලීන ධර්ම දේශනා නැහැ. ඇයි ඒ? බුදුදහම අකාලිකයි. සාඛාතෝ භගවතා ධම්මෝ සම්දික්ඛෝ අකාලිකෝ. අකාලික ධහමක පින්නතුනේ කාලීන ධර්ම දේශනා නැහැ. ඇයි කාලීන කියලා කියන්නේ? කාලයකට විතරක් වළංගුයි. කාලයකට විතර දැන් මේ කාලයට හොඳ බණක් කියන එක කාලින බණ කියලා කියන්නේ. එහෙම වෙන්න බෑ කිනුත්. එහෙමනම් ඒක බුදුමන නෙවේ. බුදුහාඳුර මේට අවුරුදු 2600 කලින් ජාතිපි දුක්ඛා කියලා කිව්වනම් ඉපදීම දුකක් කියලා කිව්වනම් එදා බරණස ඉදිපතන ආරාමයේදී අද පිනතුනේ මේ වගේ දිනු රටක ජනාධිපතිවරයෙක්ගේ දරුවෙක්ගේ ඉපදීමත් ජාතිපි දුක්ඛාම තමයි. ඒක වෙනසක් නෑ. මේක තමයි අකාලික ධහමක ලක්ෂණය. බුදුහාමුදුරුවෝ එදා අර බරණැස නිගදායේදී රූපං අනත්තා කියලා කිව්වනම් රූපය තමන්ගේ වසඟේ පාලනය කියන්න බෑ කියලා කිව්වනම් තමන්ට පාලනය කරන්න බෑ කියලා කිව්වනම් අද රූපලාවන්‍යෙන් වර්ධිනුවෙක් අද කාලයටත් ඒක වළඟු තමයි. ඒක වෙනස් වෙන්න බෑ පින්නතුනි. මේක තමයි ලෝක යථාර්ථය කියලා කියන්නේ. මේක තමයි අකාලික ධහමක ලක්ෂණය. පින්නතුනේ මෙන්න මේ දර්ශනය තුළ ඉඳගෙන බුදුහාමුදුරුවෝගේ ධහම තුළ පින්නතුනේ එක පැත්තකින් පටිසම්පාදය අනිත්‍යතාවය ප්‍රකට වෙන්නට ඕන. ඒ වගේම අරහත් මාර්ගය පැහැදිලි කරන්නට ඕන. අනිත් පැති චතුරාර්ය සත්‍ය දුකේ හට ගැනීම සහ නැතිවීම පිළිබඳව විස්තරය ඒ ධහම තුළ ප්‍රකට වෙන්නට ඕන. දැන් මෙතෙන්දි බුදුහාමුදුරුවෝ ළඟට දුක විස්තර කළා. ජාතිපි දුක්ඛා ඉපදෙන එක දුකක්. ජරාපි දුක්ඛා මහලු වීම දුකක්. ව්‍යාධිපි දුක්ඛෝ ලෙඩවීම දුකක්. මරණම්පි දුක්ඛං මරණයට පත්වීම දුකක්. අපේ සංපයෝගෝ දුක්ඛෝ තමන් අකමැති දේවල් හා පුද්ගලයන් හා එක්වීම දුකක්. පේ විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රියංගෙන් මෙන්වීම දුකක්. යම් පිච්ඡන් නැලබදි තම්පි දුක්ඛං යමක් තමන් කැමති නම් කැමති දේ නොලැබීම දුකක් කියලා සාමාන්‍ය ලෝකයේ මිනිස්සු විවහාර කරන දුක් හතක් සඳහන් කළා. අටවෙනි දුක හැටියට දැක්වෙ මොකද්ද? සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛ කියන කාරණේ. බුදුහාමරණ පින්නතුනි මේකයි කියන්න ඕනනේ. ලෙඩවීම මරණය ආදී දුකක් කියන එක පින්නතුනි සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් යම්ස මට්ටමකින්. දැන් බුදුහාමුදුරුවොත් ගිහි කෙනෙක් වෙන කලින්ම චන්නමතියකින් මේ ටික දැනගත්තා. ලෙඩෙක් දැක්කා, මහල්ලෙක් දැක්කා, මලමිනියක් දැක්කා. මේ දැනගත්තේ විපරිණාම දුක, වෙනස් වීමේ දුක. මේක සාමාන්‍ය කෙනෙකුට පේන. හැබැයි මේක දැනගත්තට අනිත්‍ය දැනගත්තේ වෙන්නේ නැහැ. මේක දැනගත්තා කියලා දුක දැකගත්ත වෙන්නේ නැහැ. මේක දැකගත්තා කියලා අනාත්මතාවය තේරුම් ගත්තවන්නේ නැහැ. එහෙනම් බුදුදහමේ කියන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණ දැනගත්තා වෙන්නේ කොහොමද? සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛාකේ විදියට අපි කිසියම් අත්දැකීමක් ඇසෝස්සේ, කනෝස්සේ, නාසියෝස්සේ, දිවෝස්සේ, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රියන් ඔස්සේ අපි කිසියම් අත්දැකීමක් දැනුමක් ලැබුවා නම් ඒ ලැබුවා කියලා කියන්නේ පිනතුනේ පංචඋපාදානස්කන්ධය ඒ මොහොතේ ෂණිකව හටගත්තා කියන එක. ඒ මොහොතේ හටගත්ත විතරක් නෙවෙයි ඒ මොහොතෙම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මෙන්න මේක තමයි පිනතුනි මෙන්න මේ හටගන්න ස්කන්ධ පංචකේ යථා ස්වභාවය නොදැක්කොත් එයාට පංච උපාදානස්කන්ධය හටගන්නවා. පිනතුනි මුලින් අපිට අතීත කර්මය, තෘෂ්ණාව, අවිද්‍යාව, නිබ්බති ලක්ෂණ නොදැනීම ආදී හේතු ටිකක් මත තමයි මේ රූපය කියන එක දැర్శණය වෙන්නේ. රූපයක් කියලා අපිට පේනවා නම් පේන්නේ එකින්. ඒ රූපයෙන් පිනතුනේ මුලින් වර්ණ මාත්‍රය විතරයි දෙන්නේ. ඒ වර්ණ මාත්‍රය විතරක් දෙනකොටම මේ පැත්තෙන් අනේ මගේ යාළුවේ මට හොඳට උදව් කරපු කෙනෙක් කියලා හිතනකොටම අනිත් පැත්තෙන් මේ බලපු ඇහැම අනිත් පැත්තට සක්‍රිය වෙනවා. අර මුලින් දැකපු ඇහැ නෙවෙයි ඊට පස්සේ ඒ දෘෂ්ටියෙන් ඒ ඇසෙන් ඉන්ද්‍රිය හැදෙලා ඊට පස්සේ බලනකොට ආදරයක් සෙනෙහසක් හටගන්නවා. ඒ බලමු රූපයම වෙනත් කෙනෙක් බලනවා. එයාට මෙයා බැනපු කෙනෙක්, ගහපු කෙනෙක්, වෙනස්කම් කරපු කෙනෙක්. එයාට ස්වර්ණ මාත්‍රේ විතරයි ආවේ. එකපාරම මේ පැත්තේ සංඥා චේතනාවලින් හඳුනාගෙන මේ මට හානි කරපු කෙනෙක් කියලා මේ පැත්තෙන් අවිද්‍යාවෙන් ගත්තු ගමම්ම ඊළඟට ඉන්ද්‍රිය සක්‍රිය වෙනවා ඊට අනුරූපව. ඊට පස්සේ යාගේ ද්වේෂ ඇති වෙනවා. එතකොට මෙන්න මේ දෙවෙනි වතාවට ඇතිවෙන එක තමයි පින්නතුනි අපිට අවිද්‍යාවෙන් හටගන්නේ. පළවෙනි එක පින්නතුනි විපාක දීමේ ලක්ෂණ නැහැ. අතීත කර්මයක විපාකයක් විදිහට විතරයි බාහිර රූපය මුලින් පේන්නේ, සම්දැහෙන්නේ. ඒකෙන් දුකක් සැපක් අපට දෙන්න බෑ. හැබැයි අවිද්‍යාව සාගතව මේ පැත්තෙන් හිතනවත් එක්කම දෙවෙනි වතාවට මේ පැත්තෙන් සක්‍රිය වෙනවා. එකම ඉන්ද්‍රිය දෙවිදිකට ක්‍රියාත්මක වෙන විදිය. දැන් උදාහරණයක් විදිහට අපි යම් විසඳයක් අතේ තියාගෙන උඩට විසඳනවා කියලා කියමු. දැන් දෙහිගලියක් කියමු. දෙහිගලිය අතින් අරන් උඩට විසඳනවා. ඒ විසඳන අතින් ඊළඟ පාර මෙහෙට ගන්නවා. දැන් මුලින් අතින් කරේ එක කාර්යභාරයක්, ඊළඟට කරන්නේ තවත් කාර්යභාරයක්. එක තැනකදී මේකෙන් විසිකරනවා, අනිත් තැනදී යටිම මෙහෙට ගන්නවා. දැන් මේකත් පින්නතුනේ මේ වගේ වෙන්නේ. මේකත් මුල් අවස්ථාවේදී එක කාර්යභාරයක් කරන්නේ අර අතීත විපාක විදිහට දෙන ටික මේ පැත්තට ගත්තා. ඊළඟ මොහොතෙන් අරකෙම්ම ඊළඟට ඉන්ද්‍රිය සක්‍රිය වෙලා ඊළඟ විදියට ආයතන අපි සකස් කරගන්නවා. එතකොට මෙන්න මේක පින්නතුනේ නොදන්නකම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. බුදුදහමෙන් කරන්නේ පින්නතුනේ මෙන්න මේ මුලින් එන විදියටම මුලින් එනගෙන පින්නතුනේ හරිම අහිංසකයි. දැන් මේකට අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් හොඳ ලස්සන උපමාවක් කරනවා. එක්තරා ස්ථානයක අපි කියමු පන්සලක කියලා වැඩ කරන කෙනෙක් අහිංසක මිනිස්සෙක්. ඒ මිනිස්සයා හරියම එහා අඳුරන්නක් ආදරේදී හොඳට ආපහු වැඩ කරනවා. වැඩ කළා මෙයා නිවාඩු යනවා මාසෙකට වරක් විතර. ඒ යනකොට බලාගෙන ඉඳලා එතකොටම තමයාගේ වගේම රූපයේ තියෙන තව කෙනෙක් එනවා. ඇවිල්ලා ඊට පස්සේ මෙයා කැමරා ගහනවා, බනිනවා, ආඳුරන්ට බනිනවා, අර අතු ගාපු හැමේ කරනවා. දැන් අර අය හිතන්නේ මේ කලින් කෙනාම තමයි මේ දැන් මේ කරදර කරන්නේ කියලා. නමුත් දැන් මේ ආවේ අර කෙනා නෙවෙයි. ඒ කෙනාගේම රූපයේ තියෙන වෙන කෙනෙක් තමයි දැන් මේවිල හානි ටික කරන්නේ. එතකොට අන්නේ වගේ තමයි පින්තුණි මුලින් අපට ලබා දෙන රූපයක් හරහා ලබා දෙන වර්ණය, හඬ, රසය මේ මුල් ටික පින්තුණි හරිම අහිංසකයි. අතීත කර්මයක විපාක විදිහට මේ ටික ලැබෙනවා. නමුත් මේ ලැබෙන මොහොතේ පෙරපස නොවේ තාම වේගවත්ව අවිද්‍යාව නිසා නැවත කියනවා මේක බාහිරේ තියෙන කියලා. කියපු ගමන් මේක බාහිර පැලීම ඇති වෙනවා, ඒක ගැටීම ඇති වෙනවා. මෙන්න මේ බාහිරට නැවත දුවලා දෙවනි වතාවෙහි රූපයේ පිළිබඳව අවිද්‍යාසඟතෝ බලන ගතිය අඩු කිරීම තමයි ටිකෙන් ටික අපි සමති දර්ශනා කියලා කරන්නේ. එක පැත්තකින් බණහමෙන් දැක්ම දිනු කරගැනීමෙන් සුතමේ ඥානය ඇති කරගැනීමෙන් මේක දැනුමැති කරගන්නවා. දැනුමැති කරගත්ත විතරක් මදි. ඊට පස්සේ සතර සතිපට්ඨාන යෙදෙමින් සමථ විදර්ශනා වඩමින් මෙන්න මේ යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරගන්න ඊට පස්සේ තමන් උපරිම උත්සාහයක් දරනවා. තමන්ට බාහිර රූපයක් නිසා, සම්පතියක් නිසා, ගඳ සුවඳක් නිසා ඔබට කැමැත්තක් ඇති වුණා නම්, යමක් නිසා අකමැත්තක් දේශයක් හටගත්තනම් ඒ දෙකේදිම වන්නේ ඔබ අර දෙවෙනි පියවරට ගිහිල්ලා කියන එකයි. ඒක මේක එකපාරවලක් කරන්න බෑ, මේක හිත වේගෙන් යනවා. නමුත් ගියාට පස්සේ ගියා කියන එක දැනගන්න මොළදී. බාහිර රූපය ගැන ආසාවක් හරි අමනාපයක් හරි ඇති වුණා නම් තමම පොඩ්ඩක් තමගෙන හිනා වෙන්න. වැරදුනා තමයි කියලා. මොකද බාහිර රූපයට රූපයේ තියෙන බාහිරයි කියලා සිත බැසගත්තොත් ඊට පස්සේ අර දුක් ටිකෙන් නිදහස් වීමක් කියලා එකක් නැහැ. යෝනිසෝ මනසකාරය කියලා කියන්නේ සිත මුලටම ගිහිල්ලා මුලින් මතුවෙච්ච හේතු ටිකටම හිත තියලා අභ්‍යන්තරේම බලන එක. අපි කණ්ණාඩියක් ළඟට යනකොට කණ්ණාඩිය අපට රූපේ පේන්නේ කණ්ණාඩිය වරදින්නේ නෙවෙයි. අපි මේ පැත්තේ රූපය පේන විදිහට තමයි මේ පැත්තේ අභ්‍යන්තරයේ රූපයේ තියෙන පැහැපත් බව හෝ නොපැහැපත් බව විදිහට තමයි බාහිර කණ්ණාඩිය අපට රූපය පේන්නේ. ඒ නිසා බාහිරින් අපි දකින රූපයකට, ශබ්දයකට දැක රාගයක් හෝ ද්වේෂයක් ඇති කරගත්තා කියලා කියන්නේ රූපයේ තියෙන අඩුවක් නෙවෙයි, වරදක් නෙවෙයි. වරද කොහෙද එහෙනම්? වරද තියෙන තමන් හිතන ක්‍රමයේ වරද, තමන්ගේ අවිද්‍යාවම වරද. මෙන්න මේ අවිද්‍යාව අඩු වෙන විදිහට අර මුලටම හිත ගිහිල්ලා වර්ණය ගැන, ශබ්දය ගැන, රසය ගැන සැබෑ මේකේ ඇතිවීම නැතිවීම ඒ හේතු ටික පෙර නොතිබි හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන ආකල්පය දැක්ම ටිකෙන් ටික දියුණු කරමින් තමන්ගේ මේ ආධ්‍යාත්මික දැක්ම වඩ වඩාත් වර්ධනය කර ගැනීම තමයි. එක පැත්තකින් ධර්මය ඇසීමෙන්, අනිත් පැත්තෙන් සීල රකිනවා, අනිත් පැත්තෙන් සමත භාවනා කරනවා, අනිත් පැත්තෙන් විදර්ශනා භාවනා කරනවා. කර කර තින තුනි හිත ශක්තිමත් කරගන්නවා අපි. එතකොට දුක කියලා කියන්නේ සැබෑ දුක මොකද්ද? සංකිට්ඨේන පංචපාදනඛන්ධා දුක්ඛා කියලා කියන්නේ මෙන්න මේ අවිද්‍යා සහගතව හටගන්න පංච උපාදාන ස්කන්ධය බාහිරට කියලා රූපයක් බැඳලා මේ ගන්න ගතිය තමයි දුක කියලා කියන්නේ, සැබෑ දුක කියලා කියන්නේ. ඒ නිසා මේක තමයි මහා බර කියලා කියන්නේ. බාර නික්කේප කියන්නේ මෙන්න මේ පංච උපාදාන ස්කන්ධයේ බර බිමින් තියෙන එක. දැන් අපි පිනතුනේ අධ්‍යක්ේ මොකක්වත් නැති වුණත් අපේ හිසේ මහා බරක් තියාගෙන ඉන්නේ. මොකක්ද මේ බර? අපි දැකපු දේවල්, අහපු දේවල්, ගඳ සුවඳ විඳපු දේවල් ඔක්කොම ටිකේ ෆයිල්ස් ටික අපේ හිසේ තියාගෙන ඉන්නේ. ඒ ෆයිල් ඕපන් කරපුව තාම ක්ලෝස් වෙලා නැහැ. ඔක්කොම ෆයිල් යට ගහලා තියෙන ඕන වෙලාවක ෆයිල් එකක් ඇදලා ගන්න පුළුවන්. මරණාසන්න මොහොතේ ඇතැම්මිට රුවන්ලි සෑයට ගිහු ෆයිල් එකක් වෙන්නත් පුළුවන්. කාට හරි බැනපු ෆයිල් එකක් වෙන්නත් පුළුවන්. කාට හරි හානියක් කරපු ෆයිල් එකක් වෙන්න පුළුවන්. සාංගික දානයක් දීපු ෆයිල් එකක් වෙන්නත් පුළුවන්. කුමන හෝ ෆයිල් එකක් එනවා. හොඳ ෆයිල් නම් වැඩිපුර තියෙන්නේ හොඳ ෆයිල් එකක් ඒ. නමුත් මේ දෙකම තිනතුනේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියපු විදිහට පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනිජාවි සංඛාර විදිහට පින් වශයෙන් හෝ පව් වශයෙන් හෝ නැත්නම් ධාන වශයෙන් හෝ කුමන මට්ටමේ අපි සංස්කාර හටගත්තත් ඒ හටගන්නේ අවිද්‍යා සාගතොමයි. ඒව රැස් කිරීම. හැබැයි ඒ රැස් කරන මාර්ගය අපිට එකපාරම නිදහස් වෙන්න බෑ. අපි මුලින් අපුඤ්ඤාවි සංඛාර, අකුසල සංස්කාර අඩු වෙන විදිය මාර්ගයක ඉන්න තෝරන. ඊට පස්සේ දෙමාපියන් සලකන එක දන් දෙන කාලේ පුඤ්ඤාවි සංඛාර කරන්න ඕන. ඊට පස්සේ පින්නතුනේ අපි උත්සාහ කිරීමෙන් අපි නිවන පැත්ත නැති කර ගන්න සංඛාර ටිකක් තියෙනවා. ඒව අවිද්‍යා සාගතව හටගත්ත වෙන්නේ නැහැ. ඒව රැස් කිරීමක් නෙවෙයි. ඒක සලකන්නේ ශක්තියක් ගොඩනැගීමක් විදියට. තමන්ගේ ස්කිල් එකක් දිනු කිරීමක් විදියට දැන් අපි කියමු දැන් වාහන පදවන්න පුරුදු නැහැ කියලා. අපට ඒක වෙහසක්ද? අපට ඒක දැන් පුරුදු වෙන දැන් මට දැන් drive වෙනුත් පුළුවන් දැන් ඒකට බලය දැන් කියලා එහෙම නැතිවෙයි. ඒක පින්නතුනේ එහෙම එකක් නෙවෙයි. ඒක තමන්ගේ තියෙන කුසලතාවය. අන්නේ මගේ තමයි මේ නිවන් මගේ අපි ඇති කරගන්න සංඛාර නිවන් මගට අදාළව අනිත්‍ය දුක් අනාත්ම පිළිබඳ අවබෝධ සහිතව කටිත් සම්පාදේ සහිතව ඇති කරගන්න සංස්කාර කියන්නේ සසර දිගට යන සංස්කාර නෙවෙයි. ඒව සසරෙන් නිදහස් වීමට හේතු වෙන ශක්තියන් විදිහට සැලකන්නේ. අන්න ඒ ශක්තියන් වැඩි කර ගැනීම තමයි අපි පින්නතුනේ නියම දහම් මගින් අපි සිදු කර ගන්න ඕන. එතකොට දුක්ඛාර සත්‍ය විදිහට කියන්නේ අර අවිද්‍යා සහගතව හටගන්න සංස්කාර. එතකොට දුක්ඛ සමුදය විදිහට කියන්නේ අර සංස්කාර රැස් කරගත්තොත් තෘෂ්ණාවට ඇලෙනමයි. පුනර්භවය ඇති කරන්න ඇතිවන සංහාව යලි යලිත් ඇති වෙනවා. එතකොට ඒකේ නිදහස් වීම කියලා කියන්නේ දුක්ඛ සමුදය සත්‍ය කියලා කියන්නේ තෘෂ්ණාවෙන් නිදහස් වීම. තෘෂ්ණාවෙන් නිදහස් වීම කියන තැන පින්නතුනේ අපි හුඟා කලමනාකාරී වෙනට ඕන. යෝ තත්සායේව අතේස විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සබ්බෝ කියලා කියනවා. ඒ තෘෂ්ණාවටම නොඇලීම කියන කාරණේ තියෙනවා. හැබැයි පින්නතුනේ දුක්ඛ නිරෝධ සත්‍ය විදියට දුකෙන් මිදීම නිවන විදියට සැලකුවට අපට එකපාර තෘෂ්ණාවෙන් නිදහස් වෙන්න බෑ. තෘෂ්ණාවෙන් නිදහස් වෙන කියලා කාරණේ කිව්වට පණවන්නේ කොහොමද? අවිද්‍යාව දුරු කරන්න කියලා පටිච්චසමුප්පාදයන් වන අවිද්‍යාව නැති කරොත් සංඛාර නැති වෙනවා. සංඛාර නැතුනොත් විඥාන නැති වෙනවා. විඥාන නැතුනොත් නාම රූපේ දිගටම යනවා. ඊට පස්සේ ජරා මරණ කරේ නිදහස් වෙන්න පුළුවන්. තෘෂ්ණාව ආසන හේතු විදිහට තිමුනට අපට තෘෂ්ණාව එකපාර නැති කරන්න බෑ. ලාම්පු දැල්ලකට යන කුඩා සත්තු ඉන්නවා. ලාම්පු දැල්ලට ගිහිල්ලා සියදි විහාන කරගන්න කුඩා සත්තු යන්නේ සියදි විහාන කරගන්න නෙවෙයි. ඒ සතා හිතන්නේ ඒකේ සෝයක් තියේ කියලා. එතකොට මෙන්න මේ වැරදි අවබෝධය නිසා තමයි කුඩා මෙරු වගේ පණගැටි වගේ සත්තු පහන් දැල්ලට පනින්නේ. ඒ සත්තු මනුස්ස ලෝකේ යවගේ සියදි විහාන කරගන්න නෑ සත්තු ලෝකේ. පින්නතුනේ ඒ සතා යන්නේ එයා හිතන්නේ පහන් දැල ලස්සනයි, පහන් දැලේ ආස්වාදයක් තියෙයි කියලා. පහන් දැලට පැන්නොත් පින්නතුනේ මට පහන් දැල විතරයි ඕනේ, පිච්චෙන්න නම් බෑ කියලා කිව්වට පුළුවන්ද? පිච්චෙන්න බෑ කිව්වට බෑ. පහන් දැලට පැන්නොත් අනිත් ටිකත් නොමිලේ ලැබේ. පින්නතුනේ තමන්ගේ දරුවා පිටතට ඉන්නවා, බාහිර ඉන්නවා කියලා බාහිර රූපයට දරුවා කියලා බැන්දොත් ඒ දරුවා කීකරු වෙනකොට, ඒ දරුවා ලෙඩ වෙනකොට, ඒ දරුවා තමන්ගෙන් වෙන් වෙලා යන දවසට ඒ දුක් ටිකෙන් නිදහස් වීමක් නැහැ. ඒ නිසා බුදුදහමේ කරන්නේ දරුවායින් කරලා කැලේට දුවන එක නෙවෙයි. දරුවත් එක්ක එකට ගෙදරින්න ගමම්ම ස්වාමි පුරුෂයාත් එක්ක සමන්ගේ භාර්යාවත් එක්ක ගෙදරින්න ගමම්ම එක වහලයට ඉඳගෙනම මෙන්න මේ අවබෝධය ලබාගෙන අපට අවිද්‍යාව දුරු කරගන්න පුළුවන් නම් අවිද්‍යාව දුරු වෙච්ච ප්‍රමාණයට වෙනතුනේ මේ හේතුඵල ධම දැකව ප්‍රමාණයට ඒක දැකලා සමත විදර්ශනාවලින් මේක ශක්තිමත් කරගත්තු ප්‍රමාණයට අපට රූපය ගැන වේදනාව ගැන සංඥා සංඛාර ගැන තියෙන අභ්‍යන්තර ආසාව නැති වෙනවා. ඒ නැති වෙනවත් එක්කම බාහිරට තියෙන ආසාව නැති කරන්න කියලා අමුතුවෙන් කරන දෙයක් නැහැ. ඔව් ඇත්තෙන්ම මුලදී අපි දැන් කායන පස්සනාව ගත්තත් මුලදී දෙතිස් කුණපය නැත්නම් අපි කොහොමද ධාතු මනසිකාරයේ පටිවිආපෝසීජ වායෝ නම සීවතික ඒ ඇත්තෙම බාහිරින් බලනවා මොකද බාහිර තියෙන කලුගතිය නැති වෙන්න කෙනෙකු රූපය දිහා බැලුවාම දෙතිස් කුණපයට හැටියට ධාතු මනසිකාරයේ විදියට නැත්නම් මරණ පස්සේ ඇති වෙන විදියට බාහිර බලනවා හැබැයි බාහිර බලන්නේ බාහිරින්ම අවබෝධ කරගන්න නෙවෙයි අපි බාහිර බලන්නේ අර තියෙන රාග දේශ ගතිය කළු ගතිය අඩු වෙන විතරයි. ඊට පස්සේ අපි ගැඹුරට යනකොට විදර්ශනාව කියලා කියන්නේ බාහිරින් නෙවෙයි විදර්ශනා කරන්නේ. විදර්ශනා කරනවා කියන්නේ මේකේ මුලටම ගිහිල්ලා මේක ඇතිවෙච්ච හේතු ටිකම දකිනවා. දැන් කණ්ණාඩි ළඟට යනකොටම රූපය ඇති උනේ Tamange මේ පැත්ත යනවා කියලා බැලුවොත් අපි අපට කලින් අනේ මගේ රූපය මං එන්න කලින් මේක තිබුණා කවුරුත් අතපත ගෑවදවත් දන්නේ නැහැ කියලා හරි තමන් මෙතනින් ගියාට පස්සේ මේකේ කොණ්ඩිය අවුල් කරාවේ පාරාබුදෙන් ගලව ගත්තා හරි කියලා තමන්ට ඒ කන්නහඩේ තියෙන රූපේ ගැන කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් තමන්ට නැහැ. ඇයි ඒ? තමන් දන්නවා කන්නහඩේ රූපේ කියන්නේ ඒ ජීව මොහොතේ ඒ වෙලාවට ඒ සිද්ධාන්ත ටිකක් ඒ හේතු ටිකක් මත ඇති වෙච්ච දෙයක් කියන එක තමන් දකිනවා. අන්නේ වගේ තමයි රූප ශබ්දාදී මේ බාහිර ලෝකයේ ගැන අපි ආශාව නැති කරන්න කියලා අනේ මට ආශාව නැති වෙන්න ඕන මේක කැඩෙන බිඳුනෝ කියලා බලන එක ගැඹුර නෙවෙයි. ඒක මුල් අවස්ථාවේ සාමාන්‍ය විදිහට අපි කරන දෙයක්. ගැඹුරට යනකොට බාහිරින් රූපයක් පේනකොටම දකින්නේ බාහිර නෙවෙයි. අභ්‍යන්තරයෙන් දකින්නේ ඒක. මේ පේන්නේ Tamange සංඥා චේතනා අනුව නේද කියලා සංඥා වේදනා අනුව නෙයි Tamante මේ බාහිර රූපේ පේන්නේ කියන එක ඒ දේ කලින් ඇති වෙච්ච දෙයක් නෙවෙයි මේ මොහොතේ ඇති වෙච්ච නිරුද්ධ වෙච්ච දෙයක්. ඒ වගේම මේ අවබෝධ ලබන කෙනයි ඒ බාහිර දෙයක් දෙකක් නෙවෙයි. තමන්ගේ ජීවිතයේ කියන්නේ මේ මොහොතේ මේ අත්දැකීම මම කියලා ඒක ජීවිතයත් එක්ක එකට සම්බන්ධ කරලා බලන්නට ඕන. නැත්තම් මම මේ පැත්තේ අනිත් මෙනෙහි කරන බාහිර කෙනෙක් ඉන්නවා කියලා දෙහිකට යනවා. එහෙම නෙවෙයි. කණ්ණාඩි ළඟට අපි යන එකම තමයි ඒවලේ රූපය කියන එක. එතකොට අපි දැන් මේක මෙනෙහි කිරීමම තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. මම මේ පැත්තේ නැණි දෙමෙනෙහි කරනවා, මේ පැත්තේ තව කෙනෙක් මෙනෙහි බාහිර කෙනෙක් කියලා කියල දෙහිකට නෙවෙයි. ගැඹුරට යන්න යන බලනවා තමන්ගේ ජීවිතය කියන්නේම මේ වෙලාවේ යමක් සිහි කරනව නම් දරුව ගැන සිහි කරනව නම් තමන්ගේ ජීවිතයේ ඒ වෙලාවට දරුව විතරයි. ඒ වෙලාවට තමන්ට වාහන නැහැ, උපාධි සහතික මොකුත් නැහැ ඒ වෙලට. තමන් තමන්ගේ ස්වාමි පුරුෂය බහරයවගෙන සිහි කරනව නම් ඒ වෙලාවට තමන්ගේ ලෝකෙ එක්තරයි. ඒ වෙලාවට දරුවෝ නැහැ, ඒ වෙලාවට අම්මා තාත්තා නැහැ. නමුත් හිතේ වේගවත් බව නිසා, වේගෙන් යන නිසා අපට ඔක්කොම තියෙන කියලා පේනවා. එකක් සිහි කරනකොට ඒ මොහොතේ ඒ අත්දැකීම විතරයි අපේ සමස්ත ජීවිතේම කියලා කියන්නේ. ඒකත් කලින් තිබිලා මෙතෙන්ට ආපු දෙයක් නෙවෙයි, මෙතනින් අනාගතයට යන දෙයක්වත් නෙවෙයි. මේ මොහොතේ හටගන්න නිරුද්ධ වෙන මේ දේමයි අපේ ජීවිතය කියලා කියන්නේ. මේ අනිත්‍යතාවයේ දැකීමත් එක්කම දුක නැති වෙනවා. ඒත් එක්කම මේකේ ආත්ම වශයෙන් බඳින ගතිය නැති වෙනවා. අනිමිත්ත හැටියට නිමිති ගන්නෑ, ප්‍රණීත විදියට ගන්නෑ, අපණීතයි, ශූන්‍යත විදියට කිසිම දෙයක් සාර විදියට ගන්නෙ නෑ. හැබැයි එහෙම වුණා කියලා එයාගේ ජීවිතය මන්දෝසාහී කලකිරුණු ජීවිතයක් වෙන්නේ නැහැ. එයා වෙනදටත් වඩා ප්‍රබෝධමත් ජීවිතයක් ගත කරන්නේ. එයා වෙනදටත් වඩා අනිත්‍ය වෙනුවෙන් කැප වෙනවා. එයා වෙනදටත් වඩා කාලයක් අවදි වෙලා ඉන්නවා. එයා වෙනදටත් වඩා වැඩ කරන කෙනෙක් බවට පත් වෙනවා. එයා වෙනදට වඩා සක්‍රීය ක්‍රියාශීලී උද්‍යෝගිමත් කෙනෙක් බවට පත් වෙනවා. මේ අවබෝධය ලබන්න ලබන්න හිතන්න එපා, බය වෙන්න එපා. දැන් ඉතින් දරුවන්ගේ යුතුයන් ටික කරන්නේ නැහැ, ගෙදර කෑම වෙන එකක් නැහැ, රෙදි ටික හොදන එකක් නැහැ කියලා. දැන් හොදන්නේ ඇතැම්ට ඔබේ රෙදි විතරක් වෙන්න පුළුවන්. මේ අවබෝධය ලැබුණට පස්සේ අනිත් අයගේ රෙදිත් එක හොදනවා. පින්නතුනි, දැන් ඔබ අවදි වෙන මොහොතට වඩා කලින් අවදිලා භාවනා කරනවා. දැන් ඔබ නිදින වෙලකට වඩා කාපෑ භාගයක් හරි වැඩි කුරිනගෙන භාවනා කරන හිත සමන්ද විදර්ශනා වඩනවා හිතේ. මොකද පින්නතුනි, ධර්මයේ කියන සාන්දෘෂ්ටික දෙයක්, ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික බව පේන්න පේන්න එක පැත්තකින් ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැති වෙන මේ ධහම තුලම ප්‍රතිඵල පේනකොට ඉක්මනින්ම මේ ජීවිතය තුළ අප්‍රමාදීව ප්‍රතිඵල ගන්න ඕනේ කියලා දැඩි උනන්දුවක් හට ගන්නවා. පින්නතුනි, දැන් අපි සතුට වෙන්නේ කොහොමද? රූපයක් දැකලා, ශබ්දයක් අහලා කවුරු හරි හොඳයි කියලා කිව්වොතින්, කොණ්ඩේ හරියම ලස්සනයි කිව්වොතින්, මූණ හරියම ලස්සනයි කිව්වොතින් අපි වා සතුට වෙනවනේ. දැන් අපි බාහිර කට්ටියක පස්සේ ගිහිල්ලා තමයි සතුට ලබා ගන්න. වා මහන්සි වෙන්න ඕනනේ. හරියට පින්නතුනි, බඩගිනි වෙලාවට හරියට උග්ගහක් දුන්නා වගේ, බඩගින්නක් වෙලාවට වී ටිකක් දුන්නා වගේ, බඩගිනි වෙලාවට උග්ගහක් දුන්නොත් කොහමද? උග්ගහ සුද්ධ කරන්න ඕන, කපන්න ඕන, කටින් මිරි කන්න ඕන, හපල හපල යාන්තම් ඉතින් ටිකක් ගන්නකොට නැති බඩගිනුත් ඇති වෙලා ඊට පස්සේ. බඩගිනි මෙච්ච වෙලාවට වී ටිකක් දුන්නාම කොහමද? වී ටික පොටන්න ඕන, පොලන්න ඕන නේද? ගරන්න ඕන, හේතත් බෑයි ලිපේ තියන්න ඕන, තවත් බෑ වෑංජනත් ඕන. පින්නතුනි, දැන් අපි සතුට විඳින්නේ මෙන්න වගේ ක්‍රමයකට. දැන් අපි සතුට හොයාගෙන තැන් තැන් වල රස්තිය අදිනවා. අනිත් අයගෙන් ගුණකතන කියනකම් බලාගෙන ඉන්නවා. දැන් මල් පිපෙනකම් බලාගෙන ඉන්නවා සතුට වෙන්න. ගෙඩි හැදෙනකම් බලාගෙන ඉන්නවා, වැටුප ගන්නකම් බලාගෙන ඉන්නවා. පින්නතුනි, බුදුදහම කියලා කියන්නේ මණ්ඩපයේ මෙදම් දෙක්කෝ බ්‍රහ්මචරියන් කියලා කියනවා. බුදුදහම කියලා කියන්නේ පින්නතුනි, බඩගින්නේ ඉන්න කෙනෙකුට දෙන මීවදයක් වගේ. බඩගිනි වෙච්චලට මීවදයක් දුනොත් මීවදේ හොදන්න අවශ්‍යද? ලිපේ තියන්න ඕනමද? පින්නතුනි, එහෙමම කටේ දාගන්න පුළුවන්. කොයි පැත්තකින් වුණත් කටේ දාගන්න පුළුවන් මීවදේ කියන එක. ආයි අයින් කරන දෙයක් නැහැ. මේ වදේ කැලිටි ගත්ත එක මොනනම් කන්නත් පුළුවන්. පින්නතුනේ, මෙන්න මේකයි ධර්මයේ තියෙන ලක්ෂණය. යම් කෙනෙක් ඉක්මනටම සතුට ලබන්න කැමති නම් ඒ කෙනා පින්නතුනේ ධර්මයේ හැසිරීම ජීවිතයේ ප්‍රධාන වංගය කරගන්නට ඕන. මෛත්‍රී භාවනා වඩන එක, බුදුගුණ වඩන එක, ආනාපාන සතිය වඩන එක ටිකෙන් ටික වැඩි කරගන්න. ගෙදර රාත්‍රී කාලේ හඳ පායක වෙලාද ගෙදර සක්මන් කරන්න එළියට ඇවිල්ලා ගෙදර තියෙන ලස්සන රෝස මල් ගස් ළඟ ඉඳගෙන සීතල අඩු වෙලාවට භාවනා කරන්න. අගුව බැහැල යන වෙලාවට ගෙදරවත් ඉඳගෙන පොතපතක් කියවන්න. තමන්ගේ දරුවන් එක්ක භාවනා කරන්න. තමන්ගේ හිත මිතර යාළුවොත් එක්ක උපන්දින දවස්වලදී ඇවිල්ලා දානයක් දෙන්න, පිළිත් ටිකක් කියන්න. ඒ ඇත්තට පුළුවන් නම් පැය භාගයක් කවුරුත් එක්ක භාවනා කරන්න, කටියට සංග්‍රහයක් කරන්න. පින්නතුනි, මේව තමයි ජීවිතේ සැබෑ සතුට ලබන ක්‍රමය. මේව තමයි ජීවිතේ ඉක්මනටම මානසික සුවය ලබන ක්‍රමය. පින්නතුනි, දරුවෙකින් ඔබ සැප විඳින්න, දරුවෙකින් සුවයක් විඳින ඔබ කොච්චර කාලයක් ගත කරනවද? දරුවෝ මෙනොට බිහි වෙලා පාසල් යවලා විශ්වවිද්‍යාල යවලා මේ හැමදාම හිතන් ඉන්නේ දරුවෝ ඉස්කෝලේ බාර දුන්නට පස්සේ, කොලෙජ් යවුවට පස්සේ, යුනිවර්සිටි ගියාට පස්සේ සතුට ලබනවා කියලා නේ. මේ ඔක්කොම දෙක තලි කරනහම කොහමද? විවාහ මංගල්‍ය දරුවගේ බායි කියලා යනවා. ඊට පස්සේ මදර්ස් ඩේ එකට, ෆාදර්ස් ඩේ එකට එනවා. ඉතින් මල් ටිකක් අරගෙන මිය ගියාට පස්සේ මල් අරගෙන මොකද කරන්නේ? පින්නතුනි, අපි මහත් වූ කාලයක් අනාගතයේ සතුට ලැබෙනවා කියලා හිතලා වසර ගානක් කරපු කැපවීම බලන්න අපට ආස්වාදයේ තෘප්තිය ලැබෙන්නේ කොයිතරම් සුළු මොහොතකද කියලා. ඒව කරන්නේ ඒව නොකර ඉන්නව නෙවෙයි. ඒ දරුවන්ට ධර්මය දෙන්න, ඒ දරුවන්ට උගන්වන්න, උපාධි ගන්න, සලස්සන විශ්වවිද්‍යාලවල යවන්න, යාන වාහන අරන් දෙන්න, හැබැයි පින්තුනි ඒව කරනත් එක්කම දරුණොත් එක්ක ධර්මයේ හැසිරෙන්නේ ඒ බාහිර දේට වඩා විශ්වාසයක් ඔබේ සිත ගැන කබන්න. බුදුහාමුදුරුවෝ දේශනා කළා ශරීරයට තියෙන රැකවරණය තමන්ගේ හිත. තමන්ගේ හිතට තියෙන රැකවරණය තමයි සතිමත් බව. සතිමත් බවට තියෙන රැකවරණය තමයි විමුක්තිය. විමුක්තියට තියෙන රැකවරණය තමයි නිවන කියලා. අපේ මේ ශරීරයේ තියෙන අපේ මනසක් තියෙන හින්දා හැබැයි මනසක් තිබ්බට කියම නියම රැකවරණයක් නැහැ. ඒ මනසට පිනතුනි සතිමත් බව සම්මා සතිය සතර සතිපට්ඨානෙ එකතු කරන්න. එදාට තමයි මේ සිතට තමන්ගේ ජීවිතයට සැබෑ රැකවරණය තියෙන්නේ. ඒ නිසා දුක කියන එක දැනගන්න, දුකට හේතුව තෘෂ්ණාවයි කියලා දැන අරගෙන දුකෙන් නිදහස් වන නම් තෘෂ්ණාව විතරක් දුරු කරගෙන බෑ. දුරු කරන්න හැදුවට බෑ කිනුතුනි. අදාපි යමකට තෘෂ්ණාව නැහැ කිව්වට ඕනම මොහොතකින් දුන්නේ ඒ ආසාව නැගෙන්න පුළුවන්. ඔබ අද කියන කියයි ඔබගේ දරුවන්ට කිසි ආසාවක් නැහැ. මම ඔක්කොම නිදහස් වෙලා ඉන්නේ කියලා. නමුත් වෙනදෙන මරණාසන්න මොහොතේ තමන්ටේ නැති තෘෂ්ණාව ඇති වෙන්න පුළුවන්. අපි නිතරම කියන උදාහරණයක් නේ ඔබ අහලත් ඇති. දැන් අපි කියමු ওই ඊටාම අපිරිසිදු ලී කැලක් තිබ්බයි කියලා. අසුචි තියෙන පනෝ හැමන ලී කැලක් තියෙනයි කියලා. දැන් මේකට ඔබ ආසාද? ඔබ කැමති ගෙදර ගෙන මේක පරිස්සම් කරන්න? නෑනේ. ඔබ කොහොමත් මේකට ආස නැනේ. නමුත් පිනුතුනි බලන යන්ති අවස්ථාවක ඔබ ගංගක ගහගෙන යනවනම් ගංගක ගහගෙන යනකොට ගඟායින තියෙන මේ ලී කැල විතර නම් එදාට මොකක්ද දිනානේ මේ අපිරිසිදු අල්ලන්න බෑ කියලා ඉන්නවද? එදාට පිනුතුනි එකා තින්නේ ඔබ ආද දෙකේම බදා ගන්න ඔයෙද. ඒ නිසා ඔබ ආද ආසා නැහැ කියලා ඔබ හිතියට යන්නම් දේවලට ඒකේ අනුසය ටික නැති කළා නෑ. ඒ ඕනම වෙලාවක ඒ ඔබගේ අර ෆයිල් ටික යට ගහපු ෆයිල් එකට ගන්න පුළුවන්. ඒ අවිද්‍යාවෙන් රැස් කරපු කර්ම බීජේ පින්නතුනේ ඕනම වෙලාවක ඉස්මතු වෙන්න සුදුසු මාසිකත් ඒකයි අද අපි ඉන්නේ. හැබැයි අපි දහම ප්‍රගුණ කරවතින් අපට ඒ සිතුවිලෙන මොහොතේම අපට අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න අපේ හිත පුරුදු කළ තිබ්බොත් පින්නතුනේ අපට මරණ අවස්ථාවේදී පේන අකුසල සිතුවිලි දැනෙන අකුසල සිතුවිලි නැති කරගෙන අපට අකුසලෙන් මිදෙන විතරක් නෙවෙයි අපට ගිනි දැල් වලින් නිදහස් වෙන විතරක් නෙවෙයි අපි පූජා කරපු මල් මාලා දන් දීපුන් ආදී දේවල් විතරක් නෙවෙයි පින්නතුනි අපට සියලුම දුක් වලින් නිදහස් වෙලා සම්පූර්ණයෙන්ම අපිට අනිත්‍යතාවය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වුණොත් අපට මරණාසන්න මොහොතේ දූ දරුවන්ගෙන් අයින් වෙන විතරක් නෙවෙයි තමන් කරපු පින්කම් වලින් කුසල් දහම් වලනොත් පුණ්‍යවි සංකරණත් අයින් වෙලා සම්පූර්ණයෙන්ම දුක් නිරෝධේ කරා යන්නට පුළුවන් වාතාවරණයක් මේ දහම තුල තියෙනවා. අන්න එහෙම යන්න නම් පින්නතුනේ ඒ සඳහා මාර්ගයක් තියෙනවා. ඒක දැනගත්තට විතරක් ඒක ගමන් මඟ නිමාවටපත් වෙන්නේ නැහැ. එකාතකින් සුතමේ ඥාණයෙන් ඒ දහම ලබාගෙන අනිත් පැත්තෙන් චින්තාමය ප්‍රඥාවෙන් නිතර නිතර මේක මෙනෙහි කරන්න ඕන. අනිත් පැත්තෙන් භාවනාවේ ප්‍රඥාවෙන් සමජ දර්ශනා වඩමින් මේ දහම අපි ස්ථාවර කරගන්න ඕන. ඒකටයි ආර්ය අෂ්ටාංගික මාර්ගය අවශ්‍ය වන්නේ. මේ දැක්ම ඇති කරගත්තු ප්‍රමාණයට යාගේ වචන සංවරයි. යාගේ සංකල්ප අදහස් සංවරයි. යාගේ වචන හුඟා පරිස්සමෙන් පාවිච්චි කරන්නේ. යාගේ කටයුතු කයින් කියන ක්‍රියාවල හුඟා සංවරයි. යාගේ දීර්ඝවක සඳහා කරන දේවල් ඉතාම නිවැරදි. යාගේ උත්සාහය නිවැරදි. අකුසලයෙන් මෙදෙන්න කුසල දිනු කරගන්න කරන උත්සාහය කොහොම නිතරම කරන්නේ. ඒ වගේම ඔහු විශ්සිය නොවන නිතර දිනු සතිය නිතර දිනු කරනවා. ඔහු සමාධිමත් වෙනවා. සමාහිතෝ බික්ක යථා භූතං පජානාති කියලා කියනවා. සම්මාදිට්ඨිය මුල් වෙලා යම් කෙනෙක් මේ මඟ ගියොතින් එයා සමාධියෙන් නැතර වෙන්නේ නැහැ. සමාධිමත් සිටින් එයා ලෝක ඇතිවීම නැතිවීම යන දකිනවා. යථා භූතං පජානාති කියන්නේ ඒකයි. ඔහු පරිසම්පාදේ නොවනින් දැකලා හේතුඵල ධම දැකලා අනිත්‍යතාවය ප්‍රත්‍යක්ෂ කළා. කිසිදු දෙයක නොවැළී ඉන්න පුළුවන් ඉදියේ මානසිකත්වයක් ඔහු ඇති කර ගන්නවා. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ධර්ම කරුණ ටික එදා අර කොණ්ඩඤ්ඤ තෙරුන්ට කොණ්ඩඤ්ඤ හාමුදුරණ සඳහන් කරනකොට පින්නතුනි මොකද උනේ? ඔහු පින්නතුනි මේ ධර්මයේ දේශනා කරනකොට ඔහුට මොකද උනේ? ඉමස්මිච්ච පනවේයා කරණස්මින් බඤ්ඤමානි ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජන වේතමලම්දි ධම්මචක්කමුදපාදී. ඔහුට රාග දේශ මොහ දුර වෙන සහිතව නුවණක් පහළ වුණා. මොකක්ද ඒ නුවණස? යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යමක් ඇති වුණා නම් ඒක ඒ මොහොතේම නිරුද්ධ වෙනවා කියන කාරණය ඔහු නුවණින් දැක්කා. ඔහුට ඊට පස්සේ ඉතුරුනේ නෑ දෙයක්. කෙලෙස් වශයෙන් ඉතුරු කරගත්තු දෙයක් නෑ. ඒ කියන්නේ මතකේ නෑ කියන එක නෙවෙයි, මතක් කරගන්න පුළුවන්. හැබැයි සංයෝජන වශයෙන් ආශ්‍රව වශයෙන් ඉතුරු කරගන්න තත්ත්වේ නැති වුණා. පින්නතුනි මෙන්න මේක තමයි දිට්ඨි සම්පන්න වෙනවා කියලා කියන්නේ. බුදු සමයේ කරුණු දෙක සඳහන් වෙනවා. එකක් දර්ශන සම්පත්තිය, අනිත් එක දිට්ඨි සම්පන්න බව කියන එක. දර්ශන සම්පත්තිය කියන්නේ ඔබ මේ ධර්මය අහලා දර්ශනයක් ඇති කරගත්ත මේක සම්පත්තියක්. ඒ දර්ශන සම්පත්තිය ඇති කරගෙන ඊට පස්සේ දිට්ඨි සම්පන්න බව කරා යන්නට ඕන. දිට්ඨි සම්පන්න කියන්නේ සෝවාන් වීමට. තනිකරම සක්කාය දිට්ඨිය ඇතුළු දෘෂ්ටින් දුර වෙන එක. අන්න පින්නතුනේ කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ පත්ුනේ මෙන්න මේ දිට්ඨි සම්පන්න බවට. ඔසෝවාන් වුණා. පින්නතුනේ මෙන්න මේ ස්වභාවය සමගම පින්නතුනේ බුදුහාඳුරන්නේ පින්නතුනේ මේ ධර්මය අහනවත් එක්කම බෝමාට දෙවියන්ගේ පටන් ඒ ඉහළ ඉහළ දිව්‍ය ලෝකෙට මේ හඬ වේගෙන් පැතිරලා ගිය සාදු කරගෙන ගියා. අකනිතා බඹලෝ දක්වාම පින්නතුනි අපමණ සත්තු සංඛ්‍යාවක් මේ ධර්ම ශ්‍රවණය කළා. මුළු මේ සත්වලම පින්නතුනි ධම් හඬින් නින්නාද වුණා කියලා කියනවා. මනුස්ස ලෝකේ මේ ධර්ම ඇහුවේ පස් දිනක උනාට අපමණ සත්තු සංඛ්‍යාවක් මේ ධර්මෙන් ප්‍රයෝජන ගත්තා. මේ ධර්මෙන් නිවේසන් වුණා කියලා සඳහන් කරනවා. පින්නතුනි බුදුහාඳුරන්ට මේ අවස්ථාවේදී නිරාමිස සතුටක් හටගත්තා. ඒ සතුටත් එක්කම බුදුහාම සඳහන් කරනවා අඤ්ඤාසිවත බොහෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බොහෝ කොණ්ඩඤ්ඤෝති. කොණ්ඩඤ්ඤ දැනගත්තා. කොණ්ඩඤ්ඤ දැනගත්තා කියලා. සෝවාන් බව බුදුහාම දැනගත්තා. කොණ්ඩඤ්ඤන්ට මේ ධර්ම අවබෝධ වුණා කියලා බුදුහාඳුර සතුට වුණා. පින්නතුනි සාරා සංඝ කාලක ලක්ෂයක් පුරා ඇස් ඉස් මස් දේ දන් දීලා බුදුහාමුදුරෝ යම් කිසි ප්‍රාර්ථනාවක් කළා නම් යම් කිසි අභිමතාර්ථයක් සඳහා උන්වහන්සේ පිළිවෙත් පිරුවනම් අන්න ඒ ප්‍රතිපත්ති මාර්ගයේහි මල්පල නෙලාගත්තු පළවෙනි අවස්ථාව ශ්‍රාවකේ නිවන් මාර්ගට ස්ථාවරව බැසගත් අවස්ථාව බුදුහාමුදුරෝ තමන් වහන්සේගේ නිර්ආමිස සූය ප්‍රකාශ කළා. කොණ්ඩඤ්ඤ මේ ධර්ම අවබෝධ කරගත්තා කියලා. පස්වග මහණුන්ගෙන් පළමුවෙම ධර්ම අවබෝධ කරගත් සෝවාන්ුනේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ. ඔහු මේ සඳහා මහා කල්පයක් පුරා ප්‍රාර්ථනා කළා. මතු පහළ වෙන ගෞතම සම්බුද්ධ ශාසනයෙහි පළවෙනි ශ්‍රාවකයා විදියට ධර්ම අවබෝධය කරන්ටත් මේ ශාසනයේ ප්‍රෞජ්ජාව ලබා ගන්නත්. ඉන්පසුව පින්නතුනි වප්පබන්දිය කියන හාමුදුරුවෝ දෙන්නට ඊළඟට බණ කිව්වා. ඒ දෙනම දෙවෙනි වතාවට පිළිවෙලින් සෝවාන් වුණා. තුන්වෙනි වතාවට මහානාමස්සජි කියන අනිත් ස්වාමීන් වහන්සේලා සෝවාන් වුණා. අවස්ථා කිහිපෙකදී තමයි මේ ස්වාමීන් වහන්සේලා සෝවාන් වුණේ. පළමුව කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ, ඊට පස්සේ ඊළඟ දෙනම, ඊට පස්සේ ඊළඟ දෙනම. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා පස් නමම වෙනුවෙන් පින්නතුනි බුදුහාරියට පස්සේ අනන්ත ලක්ෂණ සූත්‍රය දේශනා කළා. රූප වේදනා සංඥා සංඛාර විඥානයන් හිතෙන අනාත්මතාවය විස්තර වෙන අනන්ත ලක්ෂණ සූත්‍රය දේශනා කළා. පංචවග්ගීය සූත්‍රය කියලත් අපි ඒකට කියනවා. ඒ සූත්‍රය ටිකත් මේ කරුණ ටිකම තමයි පින්නතුනි අනාත්මතාවය ප්‍රකට වෙන ධර්ම දේශනා කළා. මේ පස් නමටම බුදුරජාණන් වහන්සේ ඒත බික්කෝ කියලා ඒව මහණෙනි කියලා ආමන්ත්‍රණය කළා. උන්වහන්සේගේ සුරත බික්කල සතර කලාව පුණ්‍ය මහිමයන් සංසවිදියට මේ ස්වාමීන් වහන්සේලාගේ මහානකමත් උපසම්පදාවත් අන්න ඒව මහණෙනි කියන වචනේම ප්‍රකාශ වුණා. එහි බික්කෝ ප්‍රමුඛ උපසම්පදාවෙන් උපසම්පදාවන පස්සමක් විදියටයි මේ ස්වාමීන් වහන්සේලා සලකන්නේ. ඉතින් අද වෙනි පුන් පොහෝ දිනක ධම්මචක්ක සූත්‍රය නමින් අප සඳහන් කරන, ඒ වගේම අනන්ත ලක්ෂණ සූත්‍රය නමින් අප විවහාර කරන මේ සූත්‍රණ ඇතුළත් කරුණු ටික තමයි අපි ඊටාම කෙටියෙන් මේ සාකච්ඡාවට භාජනය කළේ. පින්තුනේ, ඒ ස්වාමීන් වහන්සේලා පස්නමකින් ව්‍යාප්තුණු මේ බුදු සමය ටිකෙන් ටික පින්තුනේ. ඊට පස්සේ යසකුල පුත්‍රයාට ඔහුගේ අහලෝ 54 දිනක් මේ විදිහට ටිකෙන් ටික ඇවිල්ලා මුලින්ම රහතන් වහන්සේලා 69ක් මේ ශාසනයෙහි ව්‍යාප්ත වුණා. ඊළඟට පින්තුනේ, මෙන්න මේ පළවෙනි රහතන් වහන්සේලා 69ට බුදුහම දේශනා කළා ධර්මචාරිකාව හැසිරෙන කියලා. මායේ කියන ද්වයාගමිත්ත එක් මගකින් දෙනමක් නොගසමින් වෙන වෙනම ගමන් කරමින් මමත් ඔබත් ලබා ගත්තා වූ විමුක්තිය ලෝක සත්‍යයන් කෙරෙහි මුල මැද අග යහපත් විදියට ලෝකෙට දේශනා කරන්න කියලා ඒ ධර්ම ප්‍රචාරකය වූ බුදුරජාණන් වහන්සේ. පින්තුනේ, බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක පිරිසක් ඇති කළේ, භික්ෂු පිරිසක් ඇති කළේ නිවන් දකින විතරක් නෙවෙයි, මේ දහම ගිහියන්ට වඩා වේගෙන් ප්‍රතිපත්තියෙන් පුරන ගමන් ලෝකයා වෙනුවෙන් මේ දහම දේශනා කරමින් මතු පරපුරට මේ දහම දායාද කිරීම සඳහායි භික්ෂු පිරිසක් නිර්මාණය කළේ. ඒ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ කාලේ දහස් ගණනින් වර්ධනය වුණා. මේ දහමග ප්‍රකාශ කරනකොට රජකම හිමි රජ කුමාරවරු ඒ රජ ඔටුන් අත්හැරලා මහාන වුණා. සීටු පදවි හිමි රට්ටපාල කුමාරය වැනි අය මහාන වුණා. නන්ද කුමාරය වැනි අය, අභිෂේක මංගල්‍යයත්, ගෘහප්‍රවාස මංගල්‍යයත්, ඒ වගේම විවාහ මංගල්‍යයත්, මේ මංගල්‍ය සියල්ලක්ම සිදු වෙන හෙට වගේ දවසේ තිබුණේ නන්ද කුමාරයට. අලුතෙන් මාලිගාවක් හදලා රජෝටුන්නත් ලැබිලා විවාහ වෙන ඔක්කොම මංගල්‍යකට දිනචිලායි ඒ සියල්ලක්ම අත්හැරලා මහාන වුණා. ඇමතිවරු ඇමතිකම් අත්හැරලා මහාන වුණා. මේ ශාසන ජීවිතය දුන්නා. ඒ ස්වාමීන් වහන්සේලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් පටන් අරගෙන සැරියුත් මුගලන් ස්වාමීන් වහන්සේලාගෙන් දීප්තිමත් වෙලා මහින්ද හාමුදුරුවෝ වැනි අශෝක රජතුමාගේ කාලයේදී ස්වාමීන් වහන්සේලාගෙන් දීපක් ව්‍යාප්ත වෙලා මේ ශාසනෝගේ බබලොන සත්‍යයට පත්කලේ ස්වාමීන් වහන්සේලාගෙන් මෙහෙවර නිසයි. ලාංකික අපේ මෞදමාපිය අතීත මෞදමාපියෝ මේ ශාසනික වගකීම ඉතාම මැනවින් තේරුම් අරගෙන දරුවෝ හදනකොට ඒ ඇත්තන්ට ලැබෙන හොඳම දරුවේ ශාසනිකෙන් පූජා කළා. දරුවෝ ශාසනික පූජා කළ මේ ශාසනයට ඇත්තන් ජීවය දුන්නා. බැමිණි පියා සායවැනි කාලවල ඉතාම දුෂ්කර කාල පරිච්ඡේදවල ආහාර අඩු සමයන්හි ඇතැමිට තමන්ට තමන්ගේ දරුවන්ට තියෙන කෑම ටික දරුවෝ අඬද්දී දරුවන්ට නොදී ඒ කෑම ටික ස්වාමීන් වහන්සේට දීලා ස්වාමීන් වහන්සේලා පෝෂණය කරලා මේ ශාසනයට ප්‍රාණිය දුන්නා. ඒ අතීත අපේ මව්පියන්. ඒ නිසා අපි නතුනේ සිංහල ජාතිය කියලා කියන්නේ සුවිශේෂී ජාතියක්. හිතන්නේ අප මේක බුදු දහම ආරක්ෂා කරන නිසා විතරයි කියලා. රාවණ රජතුමා කාලේ දක්වා දිවෙන ඉතාම සුවිශේෂී අතීතයක් අපට තියෙනවා. ඒක පිනතේ හිතන්න එපා. ඒක නිකන් ප්‍රවාදයක් කියලා. අපේ පිනතේ සමහර ස්ථාන සමහර මාලිගා තියෙන්නේ පොළොව යට. දැනුත් පිනතේ පරිශන කරොතින් හොයාගන්න පුළුවන් මට්ටමට සුවිසල් මන්දිර සුවිසල් මාලිගා පොළොව යට ගල් පර්වතවල තියෙනවා. මහා පර්වත මුදුන්වල පිනතුනේ අක්කර ගණන් දිය විල් තියෙනවා. අහසේ තියෙන වලාකුළු අරගෙන යම් යම් උපක්‍රම වලින් ජලය නිර්මාණය කළා. මහා පර්වත මුදුන්වල ඒ අය විල් හැදුවා. ඒ වගේම සිංහල වෙදකම කියලා අපටම අවබෝධ වෙච්ච වෙදකමකින් සෑම ලෙඩක්ම සුව කරන විදිහේ ක්‍රමවේදයන් අපේ සිංහල ජාතිය සතුව තිබුණා. රාවණ රජතුමාගෙන් තාක්වා අතිරිමිට අවුරුදු 5000 කලින් ඉඳන් එන මෙන්න මේ ශ්‍රේෂ්ඨ ජාතියේට පින්තුනේ බුදුදහමත් එකතු වෙලා වඩාත්ම මේ ධර්මයේ සුරක්ෂිත කළා. ලෝකයේ වෙනුවෙන් මේ ධර්ම ඉතුරු කිරීමේ කාර්යභාරයේදී ලාංකික සිංහලයන්ට සුවිශේෂී ගෞරවයක් හිමි වෙනවා. එනිසා එවැනි අතීත ජාතියකින් එන පිරිසක් විදියට පින්තුනේ අපි එක පැත්තකින් අපේ පුණ්‍යවන්ත භාවය අපි සිහිපත් කරලා අපි සතුටු වෙන ගමන් ඒ අතීත උරුමයට අපිට කරන්න පුළුවන් කෘතඥතාවය තමයි පින්නතුනි මේ දහම හැකි තාක් දුරට අහන්නට උත්සාහ කරන්න. ජීවිතේ ලාමක දේවල් කරා ආසන්නිත කරගන්න එපා. බුදුහාමුදුරන් ශ්‍රාවකයන් විදියට අපි කලින් උසඳාන් කළා අපි කරන්නේ ලෝකේ වටිනාම දේවල් අපි කරන්නේ. අපි මේ ආත්මය අපේ තාත්තා විතරක් නෙවෙයි මුළු සසරම අපේ තාත්තා අපි සලකනවා. අපි දරුවන්ට ආහාර පාන අධ්‍යාපනය දෙන විතරක් නෙවෙයි ඒ දරුවන්ට නිවන් මාර්ගය යන්න අපි උදව් කරනවා. අපි යන වාහනේට පින්නතුනි පිරිත් නූලක් බඳින විතරක් නෙවෙයි අපි යන වාහනේ යන ගමන් අපි මෛත්‍රී භාවනා කරනවා. ඒ වාහනේ යන ගමන් අපි බුදුමන භාවනා කරනවා. ඒ වාහනේ යන ගමන් අපි අනිත්‍ය සංඥාව වඩනවා. පින්නතුනි අපි යන වාහනේට අපි වටිනාකමක් ලබා දෙනවා. අපේ මෞද්‍යමකයට අපි වටිනාකමක් ලබා දෙනවා. අපි පරිහරණය කරන අපේ ශරීරයට අපි වටිනාකමක් ලබා දෙනවා. අපි පරිහරණය කරන ඇඳුම් පැළඳුම් වලට අපේ ආභරණ වලට මේ හැම දෙයකටම අපේ ඉතාම ඉහළ වටිනාකමක් ලබා දෙනවා. එහෙම ලබා දෙන්න නම් අපි මොකද කරන්න ඕන? අපේ හිතට අපේ උපරිම වටිනාකමක් ලබා දෙන්නට ඕන. ඒ නිසා සබ්බ පාපසකරණං කියපු විදිහට හැකිතාක් දුරට අකුසල චේතනා සිතට නොනැගෙන විදිහට රාගයක්, ද්වේෂයක්, ඊර්ෂ්‍යාවක්, පරිගැනීමක් මේ කිසිදු අකුසල චේතනාවක් සිතට නොනැගෙන විදිහට හැම මොහොතෙම හිත ආරක්ෂා කරගන්න. හිත ලස්සනට තියාගන්න. ඒ වගේම නිතර මෛත්‍රිය, බුදුගුණ භාවනාව මේ ආදී කුසල් සිතුවිලි වලින් හිත ලස්සන කරගන්න. නිතරම තමන් සමත භාවනා කරන වේලාව ටිකෙන් ටික වැඩි කරගන්න. ඒ වගේම සමාධිමත් වෙච්ච සිතින් අනිත්‍යතාවයේ මෙනෙහි කිරීම ටිකෙන් ටික වර්ධනය කරගන්න. මේක තමයි පිනතුණි අපි සැබෑටම අපට සලකනවා කියලා කියන්නේ. මේක තමයි සැබෑලෙසම මානසික සුවයක් කරගෙන අපේක්ෂා කරනවා නම් අපි ආයුතු ගමන් මඟ තමයි බුදුහාමුදුර අපට කරුණාවෙන් දේශනා කළේ. ඉතින් අප මේ ධර්මය ශ්‍රවණය කළා වඩා වඩාත් අපේ ජීවිත සඵල කරගන්න අපි අනිස්ථාන කරගනිමු. අද අප සාකච්ඡා කරපු කරුණ වලින් මේ අතන්ට යම් කිසි ගැටලු තැන් තියෙනවා නම් අහන්නටත් අපි අවස්ථාව ලබා දෙනවා. ඇත්තම දැන් මේක දැන් ප්‍රධාන වශයෙන්ම අපට හරියට බලන් තියෙන අනිත්‍යතාවය ඇත්තම. අනිත්‍යතාවය බලන පමණට තමයි දුක අනාත්මතාවය ප්‍රකටවන්නේ. අනිත්‍යතාවය කියලා කියන්නේ ඇත්තෙම ඒ කියන්නේ සාමාන්‍ය ලෝක අනිත්‍යතාවය කියලා කියන්නේ වෙනස් වෙනවා කියන එකනේ. මේවා කැඩෙලි බිඳල යනවා එහෙම කියන එකනේ. ඇත්තෙම ඒකනේ අනිත්‍යතාවය කියලා කියන්නේ. ඒ වෙනස් වෙන එකට කියන්නේ විපරිණාමය කියලා. එතකොට විපරිණාමය කියන එක දුකක් වෙන්නේ හැම ස්ථානෙදිම. දැන් අපි කියමු දැන් මේ සතියේ බෝධියේ කොලොක්කම වැටලා තියෙන පුළුවන් නේ. ලබන පොයට වෙනකොට කොල හොඳට දාලා තියෙනවා පොදී. ඒකත් වෙනස් වීමන්නේ දුකක් දෙයක. ඊයේ සතියේ බෝධි ඔක්කොම කොල ටික වැටලා දෙනකොට ඔබට ඉතින් හරිය දුකක් අනේ බෝධියේ කොලයක් හරි නැහැ කියලා. දැන් මේ සතියේ එනකොට ඇතැම් විට කොල ටික ඔක්කොම වෙලා හරියව ලස්සනයි. දුකක් දෙයක. ඒක දුකක් නෙවෙයි. සතුටක් ඇතැම් විට. බොහෝ දෙනෙක් අනිත්‍ය කියලා කියන්නේ වෙනස් වීමට. අනිත්‍යතාවයේ වෙනස් වීම ලක්ෂණයක් තියෙනවා. හැබැයි සම්පූර්ණ දෙකම සමාන නැහැ. ඒතර අනිත්‍යතාවය කියලා කියන්නේ මේ හේතු ටික තියෙනකොට මේක ඇති වුණා හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියන කාරණය. එතකොට මේක ස්වභාවය නම් මේක දුකයි. දුක කියන්නේ අපි අපට ඒක අසුත්තිකර බවකට පත් වෙනවා. එතකොට අන්නේ අනාත්මතා දුක අනිත්‍ය නිසා දුක ස්වභාවයෙන් යුක්තයි. ඒ කියන්නේ අනාත්මතාවයයි. අනාත්මය කියන්නේ මොකද්ද? අපේ තමන් කැමති විදිහට පාලනය කරගන්න බෑ කියන එක. දැන් මේ වචනවල තේරුමත් හොඳට වෙනස තේරුම් ගන්න ඕන. අනිත්‍ය කියන්නේ මොකද්ද? දුක කියන්නේ මොකද්ද? අනාත්මතාවය. නැතුව අනාත්මතාවය මෙහි කියලා වැඩ නැහැ එතෙම. දැන් අනාත්මතාවය මොකද්ද කියලා කියන්නේ තේරුම හැවෙතෙන් කොහොමද අපි කියන්නේ? ඒකට කියන අනිත්‍ය කියලා මම හිතන්නේ. නමුත් අනිත්‍ය කියන්නේ හේතු තියෙනකොට ඇති වෙනවා හේතු නැතිවෙනකොට නිරුද්ධ වෙනවා කියන එක. ඒක නිසා දුක හටගන දුක කියන අතෘප්තිකර බව කියන එක කියනවා. ඊළඟට අනාත්මතාවය. අනාත්මතාවය කියන්නේ තමන් කැමති විදිහට මේක පවත්වා ගන්න බෑ කියන එක. එතකොට කැමති විදිහට පවත්වා ගන්න බෑ. මේ තුනම තමට ලැබෙන අවබෝධයයි. මේ අවබෝධය ලැබෙන එක තැනකේ නික්මින තව තැනකට යන්න හැදෙන්නේ නැහැ. දැන් මේකෙන් මේ දර්ශනේ නැතුව ගියොත් තමයි අපි එහෙකින් යයින් වෙනකොට මනිත්‍යයකට වැටෙන්නේ. දැන් සාස්වත උච්ඡේද කියන දෘෂ්ටි දෙකම එකම දර්ශනේ නැති වෙන්න ඕන. දැන් ඇත කියන අන්තයෙන් විතරක් දුර වෙල බෑ. දැන් මේව කැඩෙන බිඳෙනවා කියලා විතරක් බැලුවට හරියන්නේ නැහැ. ඒතකොට තමයි නාසික දෘෂ්ටි කියලා කිසිවක් නැහැ කියලා. නැති කිංචි කියලා. ඒ නිසා ඇත කියන හේතු දෙක තියෙනකොට ඇති වෙනවා. ඒ වගේම හේතු නිරුද්ධ වෙන්නේ නැති වෙනවා කියලා මේ දෙකම මේ දර්ශන දෙකම එකම දැක්ම තුල මේ දෙකම තියෙනවා. එතකොට එහෙම නැතුව මේක කැඩෙන බිඳුන කියලා විතරක් බැලුවොත් යා නැත පැත්තට යනවා කිසිවක් නැහැ කියලා. ඒකන්තයක්. එතකොට මේක තියනවා කියලා දිගට බලපරූපයේ තියනවා කියලා හිතුවොත් දැන් මෙතනක් තියාගත්තත් මේක මෙහෙ තියනවා කියලා හිතෙන ඊට පස්සේ. ඊට පස්සේ gedara gayak තියනවා. දැන් අපි හැම හිතන්නේ දැන් අපේ දරුවෝ gedara වාහනේ ඔක්කොම තියෙයි කියලා හිතන් ඉන්නේ. දැන් අපි මෙහෙ හිටියත් දැන් අපි නැත්තේ හිටියත් ඒක පාරේ තියෙන හැම හිතන් ඉන්නේ. ඒක සාමාන්‍ය ලෝකේදී හරි නමුත් ඉහළට යනකොට පින්නතුනේ ආධ්‍යාත්මික ලෝකයේදී ඒක ඒ වෙලාවට විතරක් හේතු නිසා හටගන්න දෙයක් ගැන අපි දැක්කොත් දකින්න ප්‍රමාණ අනිත්‍යතාවය ප්‍රකට වුණා. ඒතා ප්‍රමාණයට ඒ ඔස්සේ ගියෝතින් ඒකේ දුකේ ස්වභාවය ප්‍රකට වෙනවා. එහෙනම් තමන්ගේ විශ්ේ මේක තමන් කැමති විදිහට පාලනය කරන්න බැරි දෙයක් කියන එක තමන් ප්‍රත්‍යක්ෂ කරා වෙනවා. ඒ විදිහේ ඒ අනුපිළිවෙලින් පරිසම්පාදය පදනම් කරගත්තු අනිත්‍ය දුක අනාත්ම තේරුම් ගත්තොත් අපි ඒකකින් දුර වෙන අනිත්‍යකට වැටෙන්නේ නැහැ. සැබෑ ලෙසම මධ්‍යම ප්‍රතිපදාවට වැටෙන්නේ ඒ ඔස්සේ ගියෝතින්. අන්න ඒ දර්ශනේ හිටියොත් තමයි බුදුහාම දේශනා කළේ ඥානතෝ අහං වික්ඛවේ පස්සතෝ ආස්වානං කයං වදාමේ නො අජානතෝ නො අපස්සතෝ කියලා. දන්න කෙනාට දකින කෙනාට මම ආශ්‍රවයන්ගේ ශෛලියම දේශනා කරන්න කියලා. මොකක් දන්න කෙනාටද මොකක් දකින කෙනාටද මෙන්න මේ පරිසම්පාදේ දකින කෙනාට කියලා. ඒ නිසා දේශනා කළේ යෝ පරිසම්පාදං පස්සති ස්කෝ ධම්මං පස්සති කියලා. යම් පරිසම්පාදේ දකිනවා නම් ඒ තැනැත්තා ධර්මයෙන් දැක්කා වෙනවා. යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා සඳහන් කළා. යම් එක් ධර්මයෙන් දකිනවා නම් ඒ තැනැත්තා බුදුහාමුදුර දැක්කා වෙනවා. ඇත්තෙන්ම බාහිර පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතුවොත් ආයි අනිත්‍ය දුක නත්පතවන්නේ නැහැ ඇත්තෙන්ම. අපට නිකම්ම එනේ කිරීමක් කරන්න පුළුවන් ඒ වෙලාවේ කෙලෙස් යටපත් කිරීමක් කරන්න පුළුවන් නමුත් විදර්ශනාවට ගෑවිලවත් නැහැ. විදර්ශනාට ආව වෙන්නේ නැහැ. බාහිර රූපේ කැඩෙන බිඳුව බැලුවට වෙනස් වෙනවා කියලා බැලුවට විදර්ශනාව වැඩුවා වෙන්නේ නැහැ. මෛත්‍රී කරන වෙලාවේදී විදර්ශනාව වැඩුවා වෙන්නේ නැහැ. මෛත්‍රී කරන වෙලාවේදී වඩන්නේ සමතිය අපි. හැබැයි ඒ සමතිය වඩන්නේ අපි ඒ සමතිය වඩන්නේ සමතිය නවතින්න නෙවෙයි. ඒ හිතේ එකඟ බව ඇති කරගෙන ඒ එකම බව එකඟ බවම උපයෝගී කරගෙන විදර්ශනා වඩන්නට උපකාරයක් කරගන්නයි ඒ සමතය වඩන්නේ අපි. එතනින් නවතින්න නෙවෙයි. දැන් විතක්ක සංඛාන සූත්‍රය වැනි තැන්වලදී සඳහන් කරනවා හිතේ කෙලෙස් ඇති වෙන අවස්ථාවේදී ඒක කොහොමද යටපත් කරගන්නේ කියලා. හිතට ද්වේෂයක් නම් හටගන්නේ ඊට විරුද්ධ එකක් අපි කරන්න ඕන. මෛත්‍රිය වඩන්න ඕන. හිතේ ඇති වෙන රාගයක් නම් ඊට විරුද්ධ විදියට අපි අසුභය හරේ පරිත්‍යාග සීලෙත් හරි ඒ දෙයක් වඩන්න ඕන. හැබැයි ඒක කරන්නේ අපි ප්‍රාථමික මට්ටමේදී විතරයි. ඒක කරලා ගැඹුරට යනකොට අපි මුලටම ගිහිල්ලා මුලින් හේතුවම බලනවා ඊට පස්සේ. මුලින් හේතුවම දකිනකොට අමුතුවෙන් ලෝභ දේශ දුරු කරන්න ඕන කියලා අමුතුවෙන් ආහිංගීමක් ඇති කරගන්න දෙයක් නැහැ. නමුත් අපිට එකපාර එතන හිත තියන්න බැරි නිසා තමයි බුදු සමයේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවක් තියෙන්නේ. ඔය අපේ ළඟ දැඩි අමනාප කෙනෙක් ඉනවා නම් අපිට එකපාර විදර්ශනා වඩන්න බෑ. ඒ නිසා තමයි සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භයේදීම දේශනා කළේ විනේය ලෝකේ අභිඤ්ඤා දෝමනස්සං කියන. ධර්ම මාර්ගයේ ආරම්භයේදීම කරුණු දෙකකින් දුර වෙනවා. විනේය ලෝකේ අභිඤ්ඤා දෝමනස්සං අභිජ්ජා. අභිජ්ජා කියන්නේ මොකද්ද? දැඩි ලෝභය. අවිද්‍යාව නෙවෙයි ඈ, අභිජ්ජා. අභිජ්ජා කියන්නේ දැඩි ලෝභය, ග්‍රීඩ් කියන එක. දෝමනස්සං කියන්නේ ඉල්විල් කියන එක, ඇන්ගර් කියන එක. ඒත් ආරම්භයේදීම ධර්ම මාර්ගය යන කෙනෙක් වශයෙන් මෙන්න මේ දෙකෙන් දුර වෙනවන මොළදේ. ඒ දේ සඳහා තමයි අපි පරිත්‍යාගයන් කරන්නේ, දන් දෙනවා, අපේ මෞද්‍යම අපිට සලකනවා, නැත්නම් අසුභ භාවනා ආදිය කරනවා. අනිත් පැත්තෙන් අපි මෛත්‍රී භාවනා වඩනවා, කර්මයේ සසර සිහිපත් කරනවා. අනේ මේ අමනාපයච්චය වුණත් අපේ ඉස්සලාත්න භාවවල අපේ අමල තාත්තල වෙල හිටියයි වෙන්න පුළුවන්. ඊළඟ ආත්ම භාවයේත් ඇතැම්ලා අපේ දරුවෙක් වෙන්නත් පුළුවන්. මේ විවිධ න්‍යාය වලින් අපි එතන යොනසමච්චාරය. ඒත් අන්නේ හිතේ තියෙන අභිජ්ජාවත් ව්‍යාපාදයත් අපි ධර්ම මාර්ගයේ ආරම්භයේදීම යම්ස ප්‍රමාණයකට අපි අඩු කරගන්නට ඕන. එහෙම නැත්නම් අපිට විදර්ශනාවක් කරගන්න බැහැ. ඒ වගේම සමතේ කරද්දී සමතේදී අපි මුලින් ආත්ම සංකල්පය තමයි ඉන්නේ. ඒක පාරේ අනත් සංකල්පය එන්න බැහැ තේම අපිට. අපි හිත එකඟ කරගෙන හිත විසිරලා හිත අතීතේට අනාගතේ යනගති අඩු කිරීම තමයි සමතෙන් කරන්නේ. සමතෙන් කරන්නේ වර්තමානයේ තුල වැඩි වේලාවක් හිට තියාගෙන අපි උනන්දු වෙනවා, උත්සාහ කරනවා, අපේ හිත අපි පුහුණු කරනවා. මොකද අපිට නිතරම අපේ හිත තියෙන අතීතේ ගත්ත අරමුණක නැත්නම් අතීත අනාගතයේ සිද්ධියක් වෙන දේ මතක් වෙවේ තියෙන්නේ. වෙනතන මේ දෙපැත්තට හිත දෝරණය වෙනකම්ම අපේ හිතේ නියම සංසිඳියාවක් නැහැ, හිතේ සැනසීමක් නැහැ, හිත බොහොම අසහනෙන් ඉන්නේ. අන්න ඒකෙන් ටිකෙන් ටික අඩු කරන තමයි අපේ සමත භාවනා කියලා කරන්නේ. සමත භාවනාවෙන් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරන්නේ අපේ විසිරලා තියෙන සිතේ කර්මකට අරගෙන හිත අතීතයට අනාගතය දැනගති අඩු කිරීම තමයි කරන්නේ. අනාත්ම සංඥා වඩන්න කියලා අපට එක විට ගියාට එක විට අනාත්ම සංඥා වැඩෙන්නේ නැහැ. නැත්නම් මම මේ වැඩ කරේ එක්තැනකදී සනාදවන්ත සංකීන දැන් තමන් නැහැ කියලා හිතන්න ඕනේ, නැහැ කියන අම්බේ නොකියි. ඒක මම කියන්නේ නැහැ කියලා නම් ඉන්න කියලා අන්තිම ලෝකේ තමයි මම තියෙන්නේ බදා ගන්න. මම ඒක දරුවු. ඒක අපි කොහොමද වෙන්නේ? දිනලා ජීවිතේ ගලප ගන්න ඕනේ. කල උදාහරණයක් වෙයි ගන්න ඕනේ. ඔව්. ඇත්තම ඒක තමයි කිව්වෙත් ඒකම ඇත්තෙම පළවෙනි දේ තමයි දැනුම ලබා ගන්න ඕනේ. දැනුම ලබා ගන්න ප්‍රධාන දේ තමයි හැකිතා අනිත්‍ය බලන වෙලාව වැඩි කර ගන්න ඕනේ ඇත්තෙම. මේ හැම වෙලාවෙම ඇසින් රූපයක් දැකලා කනෙන් ශබ්දයක් අහලා මේ හටගත්තේ පංචස්කන්ධයයි ඒක පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එක දකින වෙලාව වැඩි කර ගන්න ඕනේ. ඒක තමයි මූලික හරය ඇත්තෙම. එතකොට අනිත්‍යතාවයේ දැකපු කෙනා තමයි දුක දකින්නේ. දුක දැකපු කෙනා තමයි අනාත්මතාවය දකින්නේ. දැන් එකපාරම ඔයා අනාත්මතාවය බලන්න කිව්වොත් එතෙන්ට අනාත්ම කියන එක වචනේ තේරුම ගන්න බැහැ. නෑ නෑ එකපාරම යනවා නෙමෙයි. සාමාන්‍ය මම අහන්නේ කියන්නේ අපි දැන් ඔය කියන සංකල්පය අපි ඉන්න ජීවිතයට ඇප්ලයි කරන අවස්ථාව. කොහොමද ඇප්ලයි කරගන්නේ? දැන් ඇත්තට මම ඇත්තටම දැන් අපි දැන් අපි තරහක් නැත්නම් රාගයක් නැත්නම් ද්වේෂයක් හරි ඉන්නකොට කියන අවස්ථාවකදී මගකට සුක්ලෙක් නම් අරගෙන ඉන්නේ අපි සුක්ලභාවයේ ඉතින් අයින් කරගත්තා. අපට තරහ නිකේක් නෑ. නෑ. ඇත්තම එහෙම කරන්න පුළුවන් නම් දැස්සයි. ඇත්තම අපි සතර ඒක හරි ඇත්තම මේක කරන්න පුළුවන් වරලක් නැහැ. ඒක ලොකු දක්ෂතාවයක් ඇත්තම. කෙනෙකුට ශනික ඇත්තම යම් කිසි දෙයක් හෝ කෙනෙක් දකිනකොට ඍජුවම අනාත්මතාවයට හිත තියන්න පුළුවන් නම් ප්‍රශ්න විසඳෙල ඔක්කොම. අය ඊට පස්සේ කතා කරන්න දෙයක් නැහැ. ඒක තමයි ඇත්තම. දැන් බුදුහාඳුරන්ගේ ශාසනයේ වේගයෙන්ම ඉක්මනටම රහත් වෙච්ච කෙනා තමයි බාහ්‍ය දාරු කියන්නේ. බාහ්‍ය දාරු කියන දේශනා කියේ ඒ වගේ දර්ශනයක් ඇත්තෙම. මොකද ඔහු සතර වා ප්‍රඥාව දිනු කරන් හිටිය කෙනා. ඔහු තමයි ඉක්මනටම රහත් වෙච්ච කෙනා. එහෙම කරන්න පුළුවන්කම ලැබුණේ එක විටම ඉහෙලම ප්‍රඥාවට හිත තිබ්බා. ඒ කියන්නේ දිත්තේ දිත්තමත් නැගෙන එක දැක්කනම් දැක්ක විතරයි. ඇත්තෙම අනාත්මතාවය කියන සංකල්පය තමයි ඒ. අනාත්මතාවයට හිත කියන්න පුළුවන් නම් ඇත්තෙම ඒක තමයි ඉහෙලම දක්ෂතාවය. හැබැයි අපි හිතුවට අපි මේ අනාත්මය කියලා හිතන්නේ මේ බාහිර පුද්ගල අනාත්මතාවය කියලා හිතුවොත් ඇත්තෙන්ම අනාත්ම නෙවෙයි. ඔව් අනිත්‍ය කියන සත්‍යයත් අපි අවිදර්ශනේ ගෑවෙනවත් නැහැ. බාහිර පුද්ගලයේ පේනකොටම පෙනුනේ මේ තමන්ගේ සංඥා වේදනා ටික නේද මේ සක්‍රිය උනේ කියලා ඒකත් එක විටම අනිත්‍යතාවයෙන් දකින හුරුනොත් තමයි අතන අනාත්මතාවයට යන්නේ. බාහිර ඇතේ කියලා ඇස දැල්ලා බලපු ගමම්ම ගමම අපි ලෝකේ තුල ඉන්නේ. අපි ලෝකෙට ගිහිල්ලා වැටිලා. දැන් ඔක යම්සි දුරකට හරි ඇත්තෙම මේ ඒක ඇත්තෙම මම මෙහෙම උදාහරණයක් කියන්නම් බලන්න. දැන් අපි කන්නාඩිය ළඟට ගිහිල්ලා කන්නාඩිය රූපේ බලනවා. කන්නාඩිය රූපේ බලනකොට මම කියනවා අනේ මේ කන්නාඩිය රූපය කැඩෙනවා බිඳෙනවා මේක වෙනස් නැහැ පව්වේ ඉන්න කෙනා යසත්වේ කියලා තුමු මෙනෙහි කරනවා. අපි කියමු දැන් අපිත් එක්කම අපි කියමු සතේ කියලා. අපේ ගෙදර ඇති කෙනා බලුපැටිය කියලා කියමු. බලුපැටියත් යනවා කන්නාඩිය ගාවට අපිත් එක්කම යනවා. මේ බලුපැටිය දන්නේ ඒ කන්නාඩිය පේන්නේ මෙයාගේ රූපය කියලා. හැබැයි ඒ බලුපැටිය මෙහෙම මෙනෙහි කරනවා. කොහොමද මේ කන්නාඩිය ඉන්න කෙනා කැඩෙනවා බිඳෙනවා මේ කන්නාඩියත් කැඩිලා යනවා කියලා මෙයා මෙනෙහි කරනවා. මානේ මෙයා මගේ ගියාත්මේ සම්මවල හිතේ වෙන්න පුළුවන් තාත්තල හිතේ වෙන්න පුළුවන් එහෙමත් හිතනවා. නෑ පොඩක් නෑ. එතකොට මෙහෙම හිතනකොට එයාගේ අරයා ගැන තියෙන අමනාපය අඩු වෙනවා ටිකක් නැත්ේ නෑ. එයා හිතනම නම් බාහිර රූපයක් තියෙයි කියලා. එයාගේ අමනාපය අඩු වෙනවා යම් ටිකකට. හැබැයි ඒකෙන් එයාගේ සම්පූර්ණයෙන්ම ඒකට තියෙන ආසාව අමනාපය නැති වෙනවද? නෑ. ඒ බලුපැටිය හිතනම නම් බලුපැටියම රූපේ මේ බලන්නේ. බලුපැටිය කන්නාඩි ළඟට ගිහිල්ලා බලුපැටිය කන්නාඩි ඉස්සරහා ඉඳගෙන බලුපැටියම රූපේ බලන කන්නාඩි. බලල කියනවා බලලයා මෙනෙහි කරන අනේ මේක කැඩෙනවා බිඳෙනවා මේකට ආශා කරන දෙයක් නැහැ මේක රාග කරන දෙයක් නැහැ කි කිත්ත හිතනවා එයා. එහෙම හිතුවට එයාට ඒ ගැන තියෙන ආශාව නැති වෙනවද? නැති නොවෙන්නේ ඇයි? නැති නොවෙන්නේ මේකයි. එයා යම් තාක් දකින්නකම් මේ බාහිර රූපය කියන එක තියෙන්නේ මෙහි ඉන්න රූපය නිසා නේද කියලා දකින්නකම් ඒ සම්මාදීපී ඇති වෙන කම්ම එයා බාහිර රූපේ බැඳෙනවා බිඳෙනවා මගේ අම්මා තාත්තා මෛත්‍රිය වඩනවා කියලා කිව්වට ඒ මොහොතේවත් නැති කරන්න පුළුවන්. නමුත් අපට අපි කන්නාඩියන රූපේ බannනකොට අපි කනලකට බannනකොට අනේ මේක ඊට පස්සේ කාට හරි හානි කරාද මේ කියලා අපිට කිසිම ඒ කෙලෙස් එක නැහැ අපට. නැත්නම් අපි දන්නවා මේ දර්ශනයත් එක්කම සක්‍රිය වුණේ මේ පැත්තේ කරුණ ටිකක් කියලා මෙයා දකිනවා. දකිනකොටම අපේ කන්නාඩිය අල්ලන්නවත් ආශා කරනවත් දේශ කරන කියලා අපිට මොනවත් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි එහෙම ඉතුරු නොවුනත් අපේ කන්නාඩියකට නොයනවද? අපි නැවත නැවතත් යනවා කන්නාඩිය ළඟට. උදේ ගිය කන්නාඩිය හවසටත් යනවනේ. අපේ කන්නාඩියක් එක අවනාපයක් නැහැ. අපි දකින්නවා එහෙම දැකදැකත් අපි නැවත කොණ්ඩේ පිරන ආය යනවා එතෙන්ට. නමුත් අපට ඒ කන්නාඩියකින් රූපේ නිසා අපට රාගයක් හා ද්වේෂයක් හටගන්නේ නැහැ. ඇයි හටගන්නේ නැන්නේ අපට? අපි දන්නම ඒක හටගන්න ඉහි රූපය මේ පැත්තේ තියෙන කෙනෙක්. එතකොට අපිට බාහිර රූපයේ පුද්ගලෙක් බලන පුද්ගලෙක් වෙන්න පුළුවන්, රාගය ඇති වෙන පුද්ගලෙක් වෙන්න පුළුවන්. මේ පුද්ගලයා කැඩෙනව බිඳෙනව අනාත්මයි, අනේ මගේ මෞදමාපියන හිටිය හිතන මොහොතේ අපට රාගය ද්වේෂ අඩු වෙන්න පුළුවන් බැරි නෑ. හැබැයි ඒ බාහිර කියලා තේන්නේ තමන්ගේ සංඥා වේදනාව සංරූපව මේ ස්කන්ධ පංචකයේ ස්වභාවය අනුවයි මේක හටගත්තේ, මේකත් මෙතනම හටගෙන නිරුද්ධ වෙනවා කියලා මේන් ස්විච් එක මෙහෙ තියෙන්නේ. බාහිර අපට මයික්‍රෝවේව් එක හීටරේ වෙන වෙනම ඔෆ් කර කර ඉන්න පුළුවන්. හැබැයි මේක ඔෆ් කරනකන් හරිය ප්‍රශ්න තියෙනවා. ඔය දැන් ආනේ. නත්ති ප්‍රත්‍ය අත්ති ප්‍රත්‍ය කියලා සෝවිස ප්‍රත්‍යද ප්‍රත්‍ය දෙකක් තියෙනවා. ඇත්තම ඔතනම තමයි අපි විමස ගන්නත් ඕන. ඇත්තම දැන් අපි ධර්ම සාකච්ඡාවට යද්දී ඇත්තම අපි රිසර්ච් එකක් කරන වගේමයි. අපේ මාස්ටර් ඩිග්‍රී එක හරි ડોක්ටරේට් එකකට හරි අපි රිසර්ච් එකක් කරන්න යනකොට අපි කලින් නිගමනයක ඉඳගෙන රිසර්ච් එකට යන්නේ නැහැ. එහෙම වුණොත් ඒක නියම රිසර්ච් එකක් වෙන්නේ නැහැ. රිසර්ච් එකේ රිසල්ට් එක ගන්න ඕන අන්තිමට රිසර්ච් එක කරද්දී. ඒක අපි කලින් මෙන්න මේකමයි හරි කියලා මේ මතේ ඉඳගෙන බලන ගියොත් අපට ඇත්තෙන්ම අපි නියම දුර අපට යන්න බෑ. අපට යම් කිසි මට්ටමකින් ඔය අවබෝධය යන්නට ඕන අපි නේ. අවබෝධය අනිවාර්යෙන් අවශ්‍යයි. අවබෝධයෙන් තොගහක් යන්නේ අපට. හැබැයි අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. අපි යන්නේ යන්න අපට ප්‍රකට වෙන ගතිය වැඩි වෙනවා එන්නේ. සෝවාන් වෙච්ච කෙනාට වඩා ප්‍රකටයි සකදාගාමී කෙනාට. සකදාගාමී වෙච්ච කෙනාට වඩා ප්‍රකටයි අනාගාමී වෙච්ච කෙනාට. අනාගාමී වෙච්ච කෙනාට වඩා රහතන් වහන්සේට ප්‍රකටයි මේක. එතකොට මේක එන්නෙන්නම මේකේ ලයිට් එක වැඩි වීම වෙන්නේ. මුලදී අපි හිතේ තියෙන දැඩේ කෙලස් ගැටි අඩු කරන්න අපි මෛත්‍රිය වඩනවා, අසුභය වඩනවා, ඒ රාගය දෙස අඩු වෙනවා. ඊට පස්සේ අපි හිතනවා අනේ මේක කැඩෙන මිදෙන කියලා හිතනවා. ඊට පස්සේ තව ටිකක් යනකොට අපි හිතනවා ආ මේ බාහිර කියලා තිබ්බට මේක පේන්නේ, මේ දර්ශනය වෙන්නේ Tamange මේ චිත්තචෛතසික අනුව නේද කියන එක මේ පැත්තෙන් දකිනවා. එහෙමම ගැඹුරට ගිහිල්ලා ගියලා අන්තිමට මේ චිත්තචෛත දැනුත් අපි ඉන්නේ තාම පිට. දැන් අපි හිතන්නේ මම මෙහෙ කරන කෙනෙක් ඉන්නවා බාහිර තියනවා කියලා නේ. ඇත්තෙන්ම අවසානට එනකොට මේ හඳුනා ගැනීමමයි ජීවිතය කියලා තමන් මේ සිද්ධියත් එක්ක තනිකරම ඒකාත්මීය වෙනවා. ඒ කියන්නේ අනිත්‍ය දුක අනාත්මම තමන්ගේ ජීවිතේ බවට පත් වෙනවා. දැන් මම අනාත්මයි මෙහෙ කරන්නේ කිව්වොත් ඒ තාම තමයි මගේ ඉන්නේ. දින්දා ජීවිතේ දැන් කතා කරගන්න හම්බුනවා මගේ තරහම අයින් කරගන්න ක්‍රමයක් දැන් මම ඒක මම මේ කරන අතුල උදාහරණයක් ගන්න තරහ කරෙක් හරි එහෙම නැත්නම් කෙනෙක් කෙනෙක් හරි ඒක රාගයක් හරි මට දෙනවා නම් ඒක නැති කරගන්න මම දාගන්න එකක් මට එක මට එක ඉටිස් ඒක මට වැඩ කරනවා කියන මට කක් දාලා දැන් පස්සේ ගලා හරි කොහේ ගියත් කවුරු හරි මම මුත්‍රේ පගේ ආව මම විතරයි මම නැක්මද දෙන මුත්‍රේ දෙක නැහැ නේ මොකද මෙතන කොටිය පංච බලවත් සංදකේ උතුම් ශරණික වෙනස් වීම ඇති වෙන නැති වෙන සෝවාන් යන තියෙන්නේ දැන් කුත්කල භාවයක් මෙතන නැත්නම් මම කායික තරහ නෑ කිසි එක දෙයගේ වේදනාවක් දෙයගේ සංඥාවක් නැත්නම් එයා විඥානයක් නැත්නම් රූපයක ඉතින් එයා නිතරම ඇත්තම ඒ තරහක් හිතන ඇත්තම ඒක තමයි හිතන ක්‍රමයක ඇත්තම හිතන ක්‍රමයක හරි මේ අපි එහෙම මුල් අවස්ථාවේදී හිතන ඇත්තම එහෙම හිතේට තමයි ඇත්තම දැන් ඒක සාමාන්‍ය කෙනෙක් අසුබ සංඥා වඩනවට මෛත්‍රී භාවනාවට වඩනට වඩා දියුණු ක්‍රමයක් ඒක ඇත්තෙම. ඒක දියුණු සත්‍යයක්. එහෙම පුළුවන් නම් යම්වත් දැක්ස ඇත්තෙම. මොකද දැන් අපි ඇතැම් විට කෙනෙක් ඇතැම් විට අසුබ වෙන්නකොට මෙනෙහි කරන එක ඇතැම් විට කෙනෙක් අපි කියමු කොණ්ඩේ අවුල් කරගෙන ඇතැම් විට මුහුණ අපවිත්‍ර වෙලා ඉන්න වෙලාවට අපට රාගයක් ඇති නොවුනට එයාම හොඳට පිරිසිදු වෙන වෙලාවට රාගයක් ඇති වෙන්න පුළුවන් සමහරට. නමුත් පංචබල ස්කන්ධයට හිත කියලා බලනකොට අරට තනම ගැඹුරට ගිහිල්ලා. එතකොට එයා පිරිසිදු වෙන වෙලාවෙදිත් අපට රාගයක් ඇති නොවන වගේ විතරක් නෙවෙයි පිරිසිදු වෙන වෙලාවෙදි රාගයක් ඇති වෙන්නේ අපට. අපි කෙලින්ම පංචබල ස්කන්ධයට හිත තිබ්බා. ඒ කියන ස්වභාවයක් ඇත්තෙම. හැබැයි ඒකෙත් අපි නාම රූප ප්‍රකට කරගැනීමෙන් අපි දිග ගමනක් මේක යන්නට ඕනේ. ඇත්තෙම අපි දැන් ඒ සිහි කරන මොහොත වැඩි කර ගැනීම තමයි කරන්නේ අපි. සමදේශනා කරන්නේ ඇත්තෙම අපිට හැම වෙලාවෙම බුදුහාමුදුරු දේශනා කළේ පුතග්ජන කෙනාට සේක වෙන්නත්, සේක කෙනාට අසේක වෙන්නත්, අසේක කෙනාට පිරිනිවන තෙපුත් දේශනා කරන්නේ එකම මාර්ගය කියලා. මාර්ග දෙකක් නැහැ. ඒ තමයි මේ පංචබන ස්කන්ධය, සමුදය, අත්ංගම, ආස්වාද ආදීනෝ නිසන විදිහට බලන්න කියලා. එතකොට මෙන්න මේක බලන වෙලාව වැඩි කරගන්න පුළුවන් නම් තමයි සාර්ථකත්වය කියලා කියන්නේ. ඉතින් අපිට පුළුවන් නම් අපේ ජීවිතවලදී මේකේ කාලය වැඩි කරගන්න. ඇත්තෙම සාමාන්‍යයෙන් අසුබ සංඥාවක් මෛත්‍රී සංඥාවක් පඩමින් ඉන්න ඕනේ නැහැ. ඊට වඩා අපි ගැඹුරට ගිහිල්ලා. හැබැයි එතනදී තමයි පරිස්සම් වෙන්නට ඕන. මේ අවබෝධය මම ලබන්නේ පංචබන්ස්කන්ධයේ මෙහෙ තියෙන කියලා හිතුවොත් ඒත් තාම අපි ගැඹුරට ගිහිල්ලා නැහැ. එතකොට ඇත්තෙම ගැඹුරට යද්දී අභ්‍යන්තර බාහිර කතාවක් නැහැ. අභ්‍යන්තර බාහිර කතාවක් නැහැ. දැන් අපි කියමු, දැන් අපි කියමු, දැන් මේ අතට මේ මාර්ගය අපිට හිතන්න බෑ. අපි නම් පිටස් කෙනෙක්ගෙන වන්න නැහැ කියලා කරනවා නේද? ඒක මටත් මම ඇප්ලයි කරගන්න ඕනේ. ඒත් ඒ කියන්නේ අපි වගේ කොයි මාර්ගය අපි අන්තිරෙන් ඉතිල නෙමෙයි. අපි සම්රහත් වෙලා නෙමෙයි කතා කරන්නේ. ඒත් එතන යන ගමනේදී අපි දැන් අපි මම පිට කෙනෙක් පුත්‍රලේ පංච පදලස්තන ස්කන්ධයෙන් සිං ගත්තාම මම ඒක මටත් ඇප්ලයි කරගන්න මම ලක්ෂණය නෝනේ. ඔව්. ඇත්තෙම දැන් ඇත්තම අපි එන්නෙම ගැඹුරට යනවා කියන එක ඇත්තම ධර්ම සාකච්ඡාවකදී අවශ්‍ය වන්නේ අපි දන්න දේ හරියි කියලා අනුමත කර ගැනීමට වඩා අපි නොදන්න දේ මොකද්ද කියලා දැනගන්න එක. දැන් මට ඔබතුමා කියන්නේ හරියටම හරියි කියලා මට ක්‍රෙඩිට් එකක් දෙන්න පුළුවන්. ඒක නෙමෙයි වටිනාකම ඇත්තේ. ඔව්. දැන් සාමාන්‍ය කෙනෙක්ගෙන් අහුවදින් කියන ඔබතුමා හරියට හරි. මටවත් ඕක තරම් ඔබතුමා හරියට කරනවා කියලා. හැබැයි මම එහෙම කියන්නේ නැහැ. මම කියන්නේ නැහැ. ඇත්තෙන්ම පංච බනස්කන්ධයයි බාහිරේ කියන එක අපි මෙනෙහි කරනකම් තාමත් අපි ගැඹුරු ඇත්තෙම අපි මේ ධර්ම මාර්ගේ අපි මේ ධර්ම සාකච්ඡා කරන අපි හාමුදුරුවෝ හැටියට අපි ඔබතුමාලා කවුරුත් මේ ධර්ම මාර්ගේ තව තවත් ඉදිරියට යනවා ඇත්තෙන්ම. අපි සම්පූර්ණ අවසානයේ ගිහිල්ලා නම් අපිට මෙතෙන් දෙන අවශ්‍ය නැහැ ඇත්තෙන්ම. අපි දැන් දන්නට ඇති ඇත්තෙන්ම. නමුත් අපිට මෙතෙන් දෙන අවශ්‍යයි. අපි තවදුරටත් සීල භානාවට නැහැ. අපි තාම මග ඉන්න නිසා තේ මාර්ගය කෙලවට නොගිය නිසා. එතකොට අන්න එතෙන්දී අපි නිතරම දැන් අපි තම කෙනෙක් එක්ක ධර්ම සාකච්ඡා කරත් ආමරෝගයෙන් බණ ඇහුවත් අපි බණ එකක් කියනකොට බණ 15ක් 20ක් අහනවා අපි. ඇයි අහන්නේ? අපේ දන්න දේ තවම අඩුපාඩුකම් තියෙනවා. තවත්පත් ගැඹුරට යන මේක නේ අවසානයේ කියන කවුද පේනවා. මොකද අපට රාගදේශ ඇති වෙනකොටම අපි දන්නවා තාම හරිය අවබෝධයක් ඇවිල්ලා නැහැ කියන එක අපටම පේනවා. අපි තව ගැඹුරට යන්න ඕන කියන එක. එතකොට අපේ වීරිය අපේ ශ්‍රද්ධාව අඩු වීම අපටම පේනවා නම් අපි දන්නවා තවම අඩුපාඩු තියෙන මේ අවබෝධයේ නිසා තව තවත් ධර්ම දේශනා අහන්නට ඕන, තව තවත් අපි ධර්මයේ කියවන්න ඕන කියන උනන්දුවක් ඇති වෙනවා. එතකොට දැන් අපිට වෙනත් කෙනෙක්ගේ රෙකමෙන්ඩ් එකක් නෙවෙයි ඇත්තෙම. අපිටම තේරෙනවා නම් අපේ වෙනදට වඩා රාගය අඩු වෙනවද වැඩි වෙනවද? වෙනදට වඩා ද්වේෂය අඩු වෙනවද වැඩි වෙනවද කියලා අපිටම අපිගෙන බලාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපි මනුෂ්‍යයන් විදියට අපි වේගවත් මේ ගමනේ යන්න ඕන. දැන් කියන්න පුළුවන් මට හෙටට වඩා අඩන ලෝභය ටිකක් අඩුයි කියලා. නමුත් අපේ බුද්ධිමත් අය විදිහට අපිට ඊට වඩා වේගවත් ගමනක් තියෙනවා. මොකද අපේ අල්ස ඉතාම ටිකයි. අපි අවුරුදු 500,000 ජීවත් වෙන්නේ නැහැ. ඒත් අපි මේ යන ගමන් මගේදී කොයි වයසක හිටියත් අපට වේගයෙන්ම මේ අවබෝධය කරා යන්න ඕන. ඒතකොට ඒ යන ගමන් මගේදී ඉතාම ගැඹුරම දේ ඉතාම නිවැරදිම විදිහට ඉගෙන ගන්න ඕන අපි. එහෙම ඉගෙන ගන්න තරමට තමයි අපට වඩා වඩාත්ම අපේ ළඟ තියෙන එක කියන්නේ ක්ලේස උපක්ලේශ කියලා දෙකක් තියෙනවා. ක්ලේස කියන්නේ අපිට බාහිරින් පේන ටික. රාගය කෙනෙක් දැක්ක ගමන් රාගය වගේ ඇති වෙනවා. කෙනෙක් දැක්ක ගමන් ද්වේෂය ඇති වෙනවා. ඒ ක්ලේස ටික. හැබැයි උපක්ලේශ දෙක එහෙම නැහැ. අන්න ඒකයි තත්ති. උපක්ලේශ ටික එන්නේ අර හතුර විදියට මෙන්නේ නැහැ. ක්ලේස කියන්නේ හතුර විදියටම එනවා. ඒතකොට ෆයිට් කරන්න ලේසියි. නමුත් උපක්ලේශ කියලා කියන්නේ එහෙම නෙවෙයි. හතුරා මිතුරා විදිහට එන්නේ. කෙනෙකුට උදව්වක් කරන්න කියලා එන්නේ එතැමිට විරුද්ධ ලිංගයකට උදානේ පාවු යා දැන් අසරණෙන්නේ යට ගියක් ඔයාලා දෙන්න ඕන. මේ යටෙන් යන රාගය. අන්න ඒකයි හඳුනගන්න අමාරු. වංචනික ධර්ම කියලා අපි කියනවා. ඇත්තෙම අන්න ඒ තරම් සියුම් තත්ත්වයක් කරා අපි යන්නට ඕන. එතැමිට මම ලෝකෙට ධර්ම දේශනා කරන්න ඕන, සේවය කරන්න ඕන, මේ ධර්ම වෙනුවෙන් කැපෙන්න ඕන කියලා හිතෙනවා. ක්ලේශ නැහැ නම් උපක්ලේශ විදිහට හිතනවා නම් මේකෙන් කියාකාර උපය ගන්න ඕන, මගේ කීර්තිය දිනු කරගන්න ඕන, තවදයක් ගන්න ඕන, මේ යටින් යනවා දැන්. ඔව් අන්න එතෙන්දී අපි අන්න ඒ ටික නැති කරගන්න තමයි අපිට ධර්ම ඕනේ. ඇත්තෙම මේ මට්ටම වෙන විට අපි බොහෝ දෙනෙක්ගේ ක්ලේශ කියන එක හුඟක් අඩුවෙල තියෙනවා. නමුත් අර උපක්ලේශ ටික දුරු කරගන්න තමයි අපි ඊළඟ පියවරට යන්නට ඕන. එතෙන්දී අපි වා දස්ස වෙන්නට ඕන. ඒ කියන්නේ තමන් මේ පැත්තේ ඉන්නවා පංචපාස්කන්ධයක් මේ පැත්තේ හට ගන්නවා කියන මට්ටමට වඩා අපි ගැඹුරට යන්නට ඕනේ. යමක් තමන් දැනගන්නවා නම් මේ දැනගත්තෙම පංචපාස්කන්ධයේ හට ගැනීම බැවින්මේ ප්‍රතිඵලයක් කියලාම මේ පැත්තට මීට තියන්න ඕන. මේක දැකලා තව බාහිරයක් දැක්කොත් මේන් පිට වැරදි වැඩි. මේ පහ විතරමයි තියෙන වෙන දෙයක් නෑ. මේ පහයි අනිත් කෙනාගේ පහයි 10ක් වෙන්නේ නෑ. අන්න ඒකයි මේ මගේ පංචපංස්කන්ධේ මේ ඔබතුමියගේ පංචපංස්කන්ධේ කියලා දෙකක් හිතුවොත් ඒත් ගැඹුරට කියලා නැහැ 10ක් නැහැ. පුද්ගල ලෝකෙ එක්කෙනෙක් ඉන්න පුළුවන්, ට්‍රිලියනයක් ඉන්න පුළුවන්, ඒත් පහම තමයි තියෙන්නේ. මගේ පහ ඔයාගේ පහ 10ක් වුණොත් තාම අපි විදර්ශනාවේ නියම ගැඹුරට කියලා නැහැ. ඇත්තම යම් යම් මට්ටම්වල අපි ඉන්නවා, අපි සතුටු වෙනවා. ඇත්තම ඔබතුමා පංචපංස්කන්ධය කතා කරනවා කියන අරමුණට මම හිත තියලා බලනවා කියන්නේ ඒක සාමාන්‍ය කෙනෙක් එක්ක ගත්තොත් ඔබතුමාගේ ලොකු දියුණුවක් ඇත්තියෙනවා. ඇත්තමිට සාමාන්‍ය කෙනෙක් ද්වේෂයන් දුරු කරන්න මාස ගණක් මෛත්‍රී භාවනා කරන කෙනෙකුට වඩා ඔබතුමා දිනු දත් ඉගෙන පුළුවන් සමහර විට. හැබැයි එතනොත් අපි තව ගැඹුරට යන්නට ඕන. ඒක ප්‍රායෝගික ජීවිතය ඇත්තෙම දැන් අපි මේ කියපු ඔක්කොම ප්‍රායෝගිකව කරනවා තමයි ඇත්තම කිව්වේ. පිටත මොකද කිව්වේ නැහැ. තනිකරම මේ කිව්වේ සීලය වඩන්නේ කොහොමද, සමතේ වඩන්නේ කොහොමද, විදර්ශනා වඩන්නේ කොහොමද කියන එක තමයි තනිකරම මේ කරන්න ඕන දේවල් ටිකම කිව්වේ. දැන් ඔන්න මම කිව්වේ ඉගෙන ගන්න ඕන ටික ඊළඟට පස්සේ මම කරන්න ඕන දේවල් ටිකක් නෙමෙයි මේ කිව්වේ. අපි මුලින් ඉඳන් මේ දක්වා කිව්වා නම් කිව්වේ ඔක්කොම එදිනෙදා ජීවිතේට කල යුතු කල හැකි දේවල්මයි මේ කිව්වේ. වෙන දෙයක් නෙමෙයි මේ කිව්වේ. අපි මෛත්‍රිය වඩන විදිය කිව්වා, රාගින් නැති වෙන විදිය කිව්වා, විදර්ශනායෙන් බලන විදිය කිව්වා, සමතේ දිනු කරන විදිය කිව්වා. මේ ඔක්කොම අපි කරන පිළිවෙල තමයි. මේව කරන්න මොකද ඇති වෙන්නේ? ඔව් ප්‍රඥාව දිනු නැත් එක්කම අපේ හිතේ හැකිතා අකුසල විතරකලින් අඩු වෙනවා අපි. ඒවන් කුසල විතරක වැඩි වෙනවා. අනිත් පැත්තෙන් අනිත්‍ය දුක අනාත්ම කියන සංඥාව අන්න ඒ සංඥාව ප්‍රකට වෙන ගතිය වැඩි වෙනවා එන්නේ. ඒත් එක්කම හිත වර්තමානයේ තියාගන්න පුළුවන් හැකියාව එන්නෙම වැඩි වෙනවා. වර්තමානයේ තියාගත්තට විතරක් මදි. ඒ තියාගන්න හිතින් හැම මොහොතකම ස්කන්ධ පංචකයේ සමුදේ වේ දකින්නට ඕන. Mindfulness. ඔව් mindfulness කියන්නේ සතිමත් බව, සිහිය, අපේ සිහිය අපේ හිතට අපේ ශරීරයට තියාගන්න එක. ඔව් ඒකේ හිත තියාගැනීමෙන් හිත වර්තමානයේ තියාගැනීම තමයි තියෙන්නේ මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ. ඒ හිත තියාගන්නවත් එක්කම අර අනිත්‍යතාවය නොනින් බලන්නත් ඕන. මේ දෙකම එකට මොකද මේ බුදුදහමේ කියන්නේ සති සම්පජඤ්ඤය කියලා. මයින්ඩ්ෆුල්නස් and comprehension both of us are very important. Buddhism has explained not only mindfulness. It is related to wisdom. Which is the knowledge of impermanence. The understanding of divine origination. Both of them are very important because you know there are some persons who are in Buddha's period, they have practiced mindfulness, but they stop in mindfulness. But as Buddhists we go forward understanding with you know mindfulness, mindfulness and wisdom. But mindfulness we can adapt in daily life. When we are doing everything, we must be conscious of what we are doing. Now I am seated here and I am looking at you like that. At the same time, we must develop the mind. So that is what I am doing, practicing. Yes, that is good actually. But you know, with the persons who practice equal path with the knowledge of right understanding, we should have not only the understanding of mindfulness, we should have the knowledge of the understanding of dependent origination. Cause and effect, the arising and ceasing. That is also very important. එතකොට සම්මා සතිය නිතරම සම්මා සතියක් වෙන්නේ ඒක සම්මා දිට්ඨිය පෙරටුව ගියොතින්. නැත්තම් සතියක් කියනම සම්මා සතිය කියන එක වෙන්නේ නැහැ. සතිමත් බව ඇති වෙච්ච කෙනාගේ හිතේ සමාධිමත් බව ඇති වෙනවා. සමාධිමත් වෙච්ච කෙනා සමාහිතෝ බික්ඛ යථාභූතං පජානාති කියලා කියනවා. සමාධිමත් වෙච්ච හිතෙන් යාට සමුදේවය පේනවා. මේකට කියන උද්‍යාබ්බේගාමිනී සංඥාව කියලා. උදේ වැය පිළිබඳව ඥානය. නැහැ පින්නතුනි කාලෙ හුඟක් කෑ වුණා අපිට සමාධිපු කාර්යයට බොහොම පින් ඔබ ඔබ තුමාට ඔබ පින්නතුනි හැම දිනාටම ගරුතර ස්වාමීන් වහන්සේට. ඉතින් අද අප සාකච්ඡා කළේ බුදු සමයේ තියෙන ඉතාම වැදගත් කරුණු රාශියක්. ඉතින් බොහෝ වේලාවක් අපි ගත වුණා ඇතුළ පොහෙ නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේහි ඉතාම වැදගත් අවස්ථා කිහිපයක් සනිටුහන් කරන උන්වහන්සේගේ සම්බුද්ධත්වයත්, ඒ වගේම ප්‍රථම ධර්ම දේශනාවත්, ඒ වගේම පස්වග මහණුන්ගේ ප්‍රෞජ්ජාව සම්බදාවත්, ඒ අයගේ මාර්ගඵල සාක්ෂාත් කිරීමත් අපි මේ සාකච්ඡා කළේ. ඉතින් පස්වග මහණුන්ගෙන් මුලදී කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ සෝවාන් වුණා. ඊට පස්සේ වක්කබද්දිය දෙන්නම සෝවාන් වුණා. ඊට පස්සේ මහානාම අස්සජි කියන ස්වාමීන් වහන්සේලා දෙන්නම සෝවාන් වුණා. ඊට පස්සේ පින්තුනේ අර අනාත්මතාවය ගැන කරුණෝහලා අනේ ස්වාමීන් වහන්සේලා පස් දෙනාම එක විට රහත් වුණා. ඉතින් උන්වහන්සේලාගේ රහත් භාවයේ ආපු ගමන් මග, ඉතින් එයා සතරම් ගාපින් කරපු අය මුලදි වැරදි මතවල හිටියට පස්සේ එකක් ඔක්කොම එක මතයකට ආවා. ඉතින් බුදුහාමරගෙන ලොකු ප්‍රත්‍යඥතාවයක් එයා ඇති කරගත්ත විතරක් නෙවෙයි, ඒ අය විමුක්තියට පත් වුණා විතරක් නෙවෙයි, අය සමස්ත ජීවිතේම අනිත්‍යයට ධර්ම දේශනා කිරීමට කැප කළා. දැන් මේ පිළිතුන අහල ඇති මේ උපදිත්ත පරිබ්‍රාජකය සරිඋත්හාඳුරෝ බණ ඇහුවේ කොයි හාඳුරංගෙන්ද? අස්සජි හාඳුරංගෙන්නේ. ඔව්, අස්සජි හාමුදුරුවෝ බණ කියලා තමයි සරිඋත්හාඳුරෝ මුලින් සෝවාන් වුණේ. ඒ විතරක් නෙවෙයි, සරිඋත්හාඳුරෝ පිරිනිවන් පානකම්ම අස්සජි හාඳුරන්ට ගරු කළා. අස්සජි හාමුදුරු ඉන්න දිහාවට හිස දාලා තමයි සැතපුණේ. ඒ තරම් ගෞරවයක් උත්ඥාතාවයක් දැක්වුවා. ඉතින් අච්චර මහා ප්‍රඥාවෙන් කියන්නේ ධර්ම සේනාධිපති සරිඋත්හාඳුර බුදුහාමරණ විතරයි ප්‍රඥාවෙන් දියුණුනේ. ඒ තරම් ප්‍රඥාවකින් ගුණ සමුදායකින් හැබි සරිඋත්හාඳුරොත් අර මුලින්ම පැවිදි වෙච්ච මුලින් ධර්මේ ලබා දීපු අස්සජිහාඳුරන්ට ගරු කළා. පිනතුනේ අපත් නිතරම අපේ ආධ්‍යාත්ම ගමමගේ ඉන්නවනම් අපේ තියෙන ඕන ප්‍රධාන ලක්ෂණයක් තමයි අපි පිනතුනේ බුදුහාමර කෙරෙහි වාස්තුකත්ව වෙන්න ඕන. එයාගේ ස්වාමීන් වහන්සේලා කෙරෙහි අපි කෘතඥ වෙන්නට ඕන. මේ ස්වාමීන් වහන්සේලා නිසා තමයි අපිට මේ ධර්මය ලැබෙන්නේ. දැන් අපිත් පැවිදි වෙලා ඉන්නේ. අපිට වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගේ මඟ උපදෙස් ලැබිලා අපි දහම් පාසල් ගිහිල්ලා බණ අහලා ඇත්තෙම අපි එහෙම තමයි දහමට ආවේ. ඉතින් අපිට මේ ධර්ම මාර්ගය යද්දී ප්‍රධානම දෙයක් තමයි බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන කෙරෙහි අපේ ප්‍රසාදයේ ගෞරවයේ කෘතඥතාවයේ එන්න එන්නම වැඩි වෙන්නට ඕන. ඒ කෘතඥතාවය කියලා කියන්නේ අපි ස්වාමීන් වහන්සේලාට සලකන විතරක් නෙවෙයි, අපේ උනන්දුවෙන් මේ දහම් මාර්ගය යන්නට අපි උනන්දුව උත්සාහය වීරිය ඇති කර ගන්නට ඕන. ඉතින් මේ පිනතුන් හැම දිනකට මේ ධම්ම ගියනට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී සුව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අද මේ පින්කමට දායකත්වය දැක්ව පිනතුන් ඇතුළු ධර්ම ශ්‍රවණය කර ඔබ හැම දිනාගේම නමින් මියගිය යම් තා ඥාති මිත්‍ර ආදීන සිටිත්නම් ඒ හැම දිනාම මේ පින් අනුමෝදන්ව හේත්තන්ගේ සසර ජීවිත සුවපත් කරගනිත්වා. ඒ වගේම අපට සසර ජීවිතයේදී අපේ මෞද්‍ය මාපියන් වෙලා යම් තා ඥාති මිත්‍ර ආදීන් පින් අපේක්ෂාවකින් සිටිත්නම් ඒ සියලු ඥාති හොද මේ පින් දැක්ක සතුට සිතින් පින් අනුමෝදන් වෙත්වා කියන පැතුමෙන් අපේ නියගේ ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. සම්මදෘෂ්ටික පින්කම්ද දෙවිනොත් මේකෙන් අනුමෝදන්ව මේ පින්තුන් හැම දෙනාමත් මේ ඇත්තන්ගේ ඥාති මිත්‍රාදීන් ඇතුළේ හැම දෙනාම දූ දරුවන් ඇතුළේ හැම දෙනාම දෙවියන් විසින් බොහෝ කාලයක් හොඳින් ආරක්ෂා කර දෙත්වා කියන පැතුමෙන් අපේ දෙවිනටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. හොඳයි පින්තුනේ, අද දින උදෑසන පටන් මේ මොහොත දක්වා මේ ඇත්තන් සීල සමාධි වශයෙන් දානමේ වශයෙන් අපමණ පින් සිතිවිලි රැස් කරගත්තා. මේ රැස් කරගත් උතුම් පින් කමලානිසංසයෙන් පින්තුන් හැමදෙනාටම නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසේවා. පින්තුන්ට මෙවැනි ආකාරයට ඉතාම අලංකාරවත්ව සීල සමාධි පින්කම් සිදුකරන්නට ආවදාන ශාසනා කරන මේ ඇත්තන්ට මේ සීල පහසුකම් සලසා දෙන ගෞරවනීය අපේ සරණසිරි ලොබු හාමුදුරන් වහන්සේ ප්‍රධාන, ඒ වගේම චන්දරතන හාමුදුරුවෝ, අනුරුද්ධ හාමුදුරුවෝ, උපරතන හාමුදුරුවෝ ඇතුළු ඒ සියලුම ස්වාමීන් වහන්සේලාටත් උන්වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු, ඒ වගේම ආධ්‍යාත්මික කටයුතු සඵල කරගෙන උන්වහන්සේලාගේ සසර ජීවිත සූපත් කරගන්නට මේ පිනත් හේතු වාසනා වේවා. අවසන් අප හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නයේ චිර ජීවනයත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නිද්දුක්ඛා භයම් පන්තා ච නිබ්බයා සෝකම් පන්තා ච නිසෝකා අන්තෝ සම්බේති පානිනෝ දුකින් පේලනසක් දුකින් මිදෙත්තු බියෙන් පේලනසක් බිය නැති වෙත්වා සොහින් තැවෙනසක් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.